මෙච්චර කල් අහපුවට වඩා මේක වෙනස්. එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා යථා ධර්මයේ ලෝකෙට දේශනා කරගෙන ආවා. සමහර වෙලාවට උන්වහන්සේලාගේ සද්ධර්මයේ ගොඩාක් ගැඹුරු වෙන්න පුළුවන්. එහෙනම් කවුරු හරි කෙනෙක් සරලව පැහැදිලි කරද්දී ඔබට හිතෙන්න විදිහක් නැහැ මේක වෙනස් කියලා. වෙනස් නෙමෙයි. උපමා උපමේය තුල ඔබ ඒක අවබෝධ කරනවා. ඒකයි තියෙන්නේ. එහෙනම් වෙනස් වූ සද්ධර්මයක් අපි කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මේ පන්සලේ චිරහත් කාලයක් වැඩ හිටියනම් මහා උත්තමයෝ. ඒ උත්තමයෝ ඔබට දෙන්න ගිය පණිවිඩය තමයි සිංහතුනි අපි මේ දෙන්න හදන්නේ. ඒකමයි. ඒක බින්දුවක්වත් වෙනස් නැහැ. එහෙනම් දැන් අද ඔබට තියෙන්නේ මුලාවටපත් වෙන්නේ නැතුව මේ සද්ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න. අරච්ච කාරණාවක් තියෙනවනේ. අමතක වෙච්ච කාරණේ තමයි නිවන් දකින්න ඕනේ කියන එක. අනිත් ඒවා ඔක්කොම මතකයි. අපි නිවන් දකින්න ඕනේ කියන එක පොඩ්ඩක් අමතක වුණා. එන්නේ ඒ කාරණාව මතක් කරලා දෙන්න තමයි පින්වදින මේ සද්ධර්ම දේශනාව අපි කරන්නේ. ඉතින් නිවන් දකින්න මතක් වෙන්න නම් මේකේ තියෙන 10 තේරුම් ගන්න එපා. ඒ 10 තේරුම් ගන්න සද්ධර්ම දේශනාවලින් ගොඩක් දුරට පුළුවන්. ඒක නිසා තමයි පින්වදින බොහෝ පිරිසක් අද පැවිද්ද තීරණය කළා තියෙන්නේ. තව අවුරුද්දක් ඇතුළත ඔය ධර්මයයි ඔබයි කියලා හැදෙන ආරාමේ 500කට අධික වික්ෂු පිරිසක් මේ අපේ නායක හාමුදුරුව වගේම ඒ අපිත් එක්ක හිතවත්ව කටයුතු කරන මහා සංඝරත්නය අතින් පැවිද්ද ලබනවා. උන්වහන්සේලා පුදුම කැපකිරීමක් කරනවා මේ කටයුත්ත සඳහා. ඒකයි අපි කියන්නේ මේ වෙන නිකායවල් හදනව නෙමෙයි. වෙන අලුත් ධර්මයක් කියනව නෙමෙයි. මේ අපේ යතිවරයන් වහන්සේලා තමයි අපිට අවවාද අනුශාසනා කරන්නේ මේ සසර ගමනින් එතෙර වෙන්නේ. උන්වහන්සේලා ඒ වෙනුවෙන් කැප වෙනවා කොච්චරද කිව්වොත් අද මම හිටපු හෝටලේට ඊයේ රාත්‍රියේ ධර්මදේශනාව ඉවර වෙලා මෙහෙ එන්න ඕන නිසා නැවත ගම්බින් බලා ගියේ නැහැ. මේ ලංකාවේම සුප්‍රසිද්ධ මහානායක හිමිනම උන්වහන්සේගෙන් අපි ආරාධනා කළා ඔබ වහන්සේ මුණ ගැහෙන්න ඕනේ කියලා. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ මේ හරියෙන් වඩිනවා ඉන්න තැන කියන්න මං එන්නම් කියලා. ඉතින් උන්වහන්සේ බොහෝම ගරුත්වයෙන් පිළි අරගෙන අපි උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගත්තා. ඒක තමයි සිංහදෙනි කියන්නේ. මේ සංඝරත්නය තමයි එදත් අපිව රැක්කේ, අදත් අපිව රකින්නේ. ඒක නිසා කවදාකවත් ඔබ වෙනස්කමක් දකින්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මං උන්වහන්සේලාට නිරන්තරයෙන්ම මතක් කරනවා එක දෙයක්. අපේ හාමුදුරුවනි ඔබ වහන්සේලා මේ ගම වෙනුවෙන් නම් ඇති වෙන්න දේ කරගෙන තියෙන්නේ, කරලා තියෙන්නේ. අපි හාමුදුරනේ ඔබ වහන්සේ දැන් ඔබ වහන්සේ වෙනුවෙන් දෙයක් කරගමු. මොකද උන්වහන්සේලා නැත්තම් පින්වදිනේ මේ පන්සල් නැහැ, ගම්බි නැහැ, මැරෙනෙවුන් මලපිරිය වෙනවා, පාන්සුකූලයකට වඩින කවුරුත් නැහැ, පාන්සුකූලයක් නොදී වලදාපු මිනිහක වින්න හැදෙන මලපිරියට ගැළවීමක් නැහැ. එන මේ ඔක්කොම කරුණ සාධක දානයක් දෙන්න පුළුවන්කම ඔය හැම දෙයක්ම ලැබිලා තියෙන උන්වහන්සේලාගේ තියෙන පරාර්ථකාමීත්වය නිසා. හැබැයි මන්නම් ආත්මාර්ථකාමී. ඒක නිසා මම ලෝකයාට සේවය කරන්න නැතුව මම නිවන් දකින්න හදන්නේ. නමුත් උන්වහන්සේලා පින්වදෙනි පුදුම පරාර්ථකාමීත්වය, උන්වහන්සේලා ගුරු පරම්පරාවෙන් අරගෙන ආපු මේ ශ්‍රී සද්ධර්මයේ මිනිස්සුන්ට දෙන්න මහා මහන්සියක් වෙනවා. ඔබට පේනවා ඇති. ගමට ආපදාවක් වුණාම ඉස්සරහින් ඉන්නේ අපේ නායක හැමදෙරු නෙමෙයිද? ඒකයි. ඉතින් මම මේ කතා කරන සද්ධර්මයේ හැබැයි ගොඩාක් නිවනට මූලික වෙච්ච දෙයක් වෙයි. ඒකෙන් කියන්නේ නැහැ සිංහතුනි මේක දෙකක් කියලා. මේ එකක්. හැබැයි මම කතා කරන විදිහ ටිකක් වෙනස් වෙයි. එච්චර තමයි වෙනස. එහෙනම් මම මෙතන ඉඳලා බුද්ධ ආඥාව තමයි ඔබට පතුරවන්නේ. ඒක නිසා තමයි මේ මහා ආඥාව ක්‍රියාත්මක කරන්න, මහා අනක්‍රියාත්මක කරන්න මහන වෙන්න ඉන්නේ ගොඩක් පිරිස. ඒ සමාධි ක්‍රම වේදවලට අපි දැකලා තියෙනවා මේ කාලේ ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා බිහි වෙන නියමිත බව. යථා සද්ධර්මයේ ලෝකෙට නැගිලා ගිහිල්ලා පිරිස් සද්ධර්මයේ අවබෝධ කරලා පිරිස් නිවන් දකින වැඩ පිළිවෙලක් හදා ගන්න බව. ඉතින් ඔබ උත්සාහ කරලා බලන්න සිංහදෙනි ඔබ ඒ අතර කෙනෙක් වෙන්න. ඒකයි තියෙන්නේ. ඒක නිසා යථාර්ථවත් සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කරලා උත්සාහ කරන්න තමන්ගේ වැඩේ කරගන්න. එහෙනම් දැන් මම මෙතන ඉඳලා කියාගෙන යන්නේ බුද්ධ ආඥාව. වෙනසක් දකින්න හදන්න එපා ඒක තුළ. එහෙමනම් පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න. දස දහසක් ලෝක ධාතු විසෙන්නා වූ ඒ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා. ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපත්‍ය ආදී ඒ සීලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා. ඒ වගේම සිංහතුනි තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට හෙදිච්ච ඒ සීලුම ඥාත හිත මිත්‍රාදීන් උසිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, එවිදින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, මේ අනුත්තම වූ සංඝයා වහන්සේලා දර්ශනය කරගන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පින්වතුන් සීල දෙනා දර්ශනය කරගෙන තමන් හිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා. එමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, එවිදින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් හිපීතන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, මම හිතන්නේ මෙතන ඉන්න වැඩි හරියක් දෙනා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරපු අය වෙන්නේ නැති කියලා. අදම අපි මේ කතා කරන සද්ධර්මය ශ්‍රවණය කරන අය ඉන්නවද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් සිංහසනි ඔබ සියලු දෙනාම පළමු කොට අදිස්ථාන කරන්නේ අනාදිමත් සංසාරේ ඉඳලා මේ එන ගමනේදී තමන්ව මුදුන්පත් කරගන්න, තමන් මුදුනේ කියලා හිතාගන්න ගිය ගමනේදී, රාගදේශ මෝහ පෙරිපෙරී යන ගමනේදී, ඒ මහා උත්තම ආර්යයන් වහන්සේලාට තමන් අතින් නිගාවක් වුණා නම්, ආන් ඒ උත්තමයන් වහන්සේලා සිහිපත් කරගෙන ඒ උත්තමයන් වහන්සේලාගෙන් කමා කර සිටින්න අද මම මේ සද්ධර්මය අවබෝධ කරගන්න යන මොහොතේදී ඔබ වහන්සේලා මට කමා කරන සේක්වා කියලා. ඒ වගේම සිංහසනි අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ උතුම් වූ සෝතාපන්න ඵලයේ මම පිහිටනවා කියලා. ඒ අදිස්ථානයෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. ඒ වගේම සිංහතුනි සියලුම දෙනා අදිස්ථාන කරන්න මේ ධර්මයේ ශ්‍රවණය කළා. දැන් අද මේ වෙලාවේදී තමන්ට මොකක් හරි බාධකයක් තියෙනවා නම් මේ නිවන් මඟ පසක් කරගෙන යන්න යම්කිසි දහම් කරුණක ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා නම්, නොතේරිච්ච දෙයක් තියෙනවා නම් සියලුම දෙනා අදිස්ථාන කරන්න මේ දහම් සමාධියෙන් සද්ධර්මයේ කතා කරන වෙලාවේදී ඒ දහම් සමාධියට ඒ ප්‍රශ්නේ අහුවෙලා ඒකට අදාළ පිළිතුර නිසි ආකාරව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සියලු දෙනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි සිංහතුනි, ඔබට මේ මං කියන දේ පැහැදිලිව ඇහෙනවද? සියලු දෙනාට පොඩි ඩිලේ එකක් යනවා. මං කියනකොට ඊට පස්සේ තමයි අර කියන සද්ද මට ඇහෙන්නේ. ඒකයි මං ඇහෙන්නේ. හොඳයි සිංහතුනි, එහෙමනම් අපි ආපු කාරණාවට බහිමු. දැන් ඔබ හොඳ ආකාරවම දන්නවා සිංහතුනි මේ අනාදිමත් සංසාරේ කියලා මේ සද්ධර්මයක් ඇහිලා ඉතින් ඔය අපි මේ ගමනේ එනවා. ඔබ දැන් මේ වෙලාවේ මෙතන ඉන්න අය අඩුම තරමේ අවුරුදු 20ක් ඉක්මවපු අය තමයි වැඩි හරියක් ඉන්නේ. එහෙනම් දැන් අවුරුදු 20කට වැඩි ප්‍රමාණයක් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඉන්නේ. හැබැයි මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළාට, ඒ යතිවරයන් වහන්සේලා විසින් සද්ධර්මයේ දේශනා කළාට, අද ඔබ තාම ඔහෙ කැරකි කැරකි ඉන්නවා. පන්සලට එනවා, පූජාවල් තියෙනවා, වස් පින්කම් ඔක්කොටම සම්බන්ධ වෙනවා, බණත් අහනවා. නමුත් සිංහතනි ඔබට තේරුම් ගන්න බැරි කරුණු කාරණාවක් මෙතන තියෙනවා. හැබැයි මේ මනුස්සයෝ හැමතිස්සෙම කරන්නේ අනිත් කෙනාගේ පිට වරද පටවන එක. අනිත් කෙනාගේ පිට වරද පටවලා තමන් සුද්ධයි කියලා කියන්න හදන. තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ඇහෙන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. එහෙනම් දැන් මේ කාලාන්තරයේ ඉඳලා මේ සද්ධර්මයේ ඔබට ඇහෙන්නේ. හැබැයි පින්වතුනි ඔබ එක්කෙනෙකුටවත් අවශ්‍යතාවයක් තිබුණ නැහැ. මේ සද්ධර්මය මම අවබෝධ කරගෙන නිවන් දකින්නවා කියලා. ඒක නිසා මොකද කරන්නේ? ඉපදුනා, ඉස්කෝලේ ගියා, යුනිවර්සිටි ගියා, ඊට පස්සේ කසාදයක් බැඳගත්තා, ළමයි ටිකක් හදාගත්තා, උන්ට කන්න දෙදී හිටියා, අවුරුදු 60 වුණා, යන්නේ නමක් නැති වුණා, නැති වුණාට පස්සේ පන්සලක් ගන්න වින්ග ගත්තා, වින්ගගෙන ඔතන ඉඳලා මැරිලා ගියා. ඔන්න ඕක තමයි පින්වතුනි මේ කාලාන්තරයේ ඉඳලා මේ අපේ පිරිසට වෙන දේ. එහෙනම් දැන් ඔබ ওই தත්ත්වය උදා කරගන්න එපා. විශේෂයෙන්ම මම කියන්නේ මෙතන ඉන්නනම් තරුණ පිරිසක්. ওই තරුණ පිරිස මෙන්න මේ කියන ඒවා හොඳට ඔළුවට ගන්න. හොඳට ඔළුවට අරගෙන පින්වතුනි උත්සාහ කරන්න මේ සද්ධර්මය අවබෝධ කරගන්න. සද්ධර්මයේ තියෙන පින්වතුනි යමක් අවබෝධ කිරීම සඳහා. සද්ධර්මයේ තියෙන වන්දනාමාන කරන්න නෙමෙයි. මේක අවබෝධ කරගන්න. මේ අවබෝධ කිරීම තුළ පින්වතුනි ඔබට මේක තේරෙනවා. රොකට් සයන්ස් නෙමෙයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. රොකට් එකක් හදන්න ඉගෙන ගන්න කෙනෙක් අවුරුදු 10ක්වත් ඩිග්‍රී කෝස් එකක් කරන්න ඕනේ ඒක ඉගෙන ගන්න. ඒකේ කෑල්ලක් විතරයි ඉගෙන ගන්න පුළුවන්. නමුත් සෝතාපන්න ඵලයටපත් වෙන්න මහ කාලයක් යන්නේ නැහැ. සද්ධර්මාව බෝධිය තුල සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඒක අදිස්ථාන කරන්න. සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට මම සෝතාපන්න වෙනවා කියලා අදිස්ථාන කරගෙන අප්‍රහිත වීර්යයෙන් මේක උත්සාහ කරන්න අවබෝධ කරගන්න. නිකන් ඇහෙන්නම් වාලේ ඉන්න එපා. ඔය ගොඩාක් පින්වතුනි මේ හත් දවසේ බණට එහෙම එනකොට මම ඔය අපේ පිරිසට කියලා යවන්නේ. අපේ පිරිසගෙත් මැරෙනවනේ පිරිස්. ඉතින් ඇයිද මම කියලා තියෙන්නේ? ඔය මලගේ ඉවර වුණාම එනවුන්ස් එකක් කරලා කියනවනේ අහවල් දවසේ හත් දවසේ බණ තියෙනවා ඒකට එන්න කියලා. එහෙනම් ඒකට එන්න කියනකොට කොහොමද කියන්න ඕනේ? බණ අහනෙවුන් හතට වරෙව්, කන්නේ නෙවුන් නවයට වරෙව්. ඇයි? කන්නේ නෙවුන් හතට ඇවිල්ලා පාරේ කෑක ගහ ඉන්න එපා ස්වාමීන් වහන්සේට බණ කියන්න බැරි වෙන. විකෘති වෙච්ච සමාජ තියෙන හැමතැනම. හාමුදුරුවන් හතහ මාට අඩම්මන් එනකොට 7:45ට එන්නේ. ඉතින් හාමුදුරුව බණ කියන්න ඉඳගත්තාම ඉස්සරහා ඉඳගෙන මොකද කරන්නේ? වෙලාව බලනවා. ඇයි? ඇමතිතුමාගේ ඩ්‍රයිවර් ඇවිල්ලා කන්න කෑවද දන්නේ නැහැ. කන්න දෙන්නේ. මේ මහ යතිවරේ සද්වන දේශනා කරනවා. භව නසන ධර්මයේ කතා කරනවා. අර බණේ අයිතිකාරයා ඌ එරලෝසුව බල බල ඉන්නවා එතනට වෙලා. පැය කාලක් පරක් වෙලා නෑවේ. දැන් මේක ඇද්දොත් එහෙම අනිත් මිනිස්සුන්ට කන්න වෙන්නේ නැහැ. ඉතින් හාමුදුරුවත් මොකද කරන්නේ? බොඩි ලැන්ග්වේජ් එක කියන එක තේරෙනවනේ හැම කෙනෙකුටම. ශරීරයෙන් පවසන භාෂාව විහාමුදුරුව බලනවා. දැන් මේ මුන්ට බන නෙමෙයි ඕනේ, මුන්ට ඕනේ කන්න. උන්වහන්සේත් මොකද කරන්නේ? පොඩි මොකක් හරි කියලා උන්වහන්සේ බඩිනවා. අර පෙරේතයාට හුලං ඉතින්. දැන් දානේ දෙන්නේ මේ බන කියන්න ගත්තේ කාටද? බන කියන අදහස් කලේ ඇයි? අර මැරිච්ච මිනිස්සයාට පින් අනුමෝදන් කරන්න. ඒක නෙමෙයි වෙන්නේ. කොහෙන් අත ආපු සරණාගතිය රැළකට කන්න දෙන එක තමයි එතන මූලික වෙලා තියෙන්නේ. ඉතින් පිළිදෙන ඕව වැරදි. ඔබගේ මුතුන් මිත්ත ඔබට ශාප කරන ඕක නිසා. ඒකයි මේවා දිනු වෙන්නේ නැත්තේ. ඔය මැරිලා ගියේ ඒ කාලා ශාප කරනවා. හැබැයි පස්සේ දොස් කියන්නේ කාටද? දොස් කියන්නේ හඳුරුවරුන්ට. ඒකයි මම ඔබට කියන්නේ පිංගුදනි කරන දේ හරියට කරන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මාර්ගඵල ලබන්න ඕන නම් මාර්ගඵල ලබන්න වැඩ කරන්න. නිකන් හිටියද මාර්ගඵල හම්බ වෙන්නේ නැහැ. කුස්සියට ගිහිලා පොල් ගෑවා කියලා මාර්ගඵල ලබන්න බෑ. ඒක උදෙසා මහන්සි වෙන්න. ඔබ යුනිවර්සිටි ගිහිල්ලා මොකද්ද මෙච්චර කල් කළේ? මහන්සි වුණ නැද්ද ඔක ඔය ඩිග්‍රී එක ගන්න? මොකක් හරි තමන්ගේ දරුවන්ව ටියුෂන් පන්ති අදගෙන දුවන්නේ? කොච්චර මහන්සි වෙනවද? එහෙනම් ඒකට මේකටත් මහන්සි වෙන්නේ. මේකටත් මහන්සි වුණොත් පින්වතුනි යම් මොහොතක ඔබට මේ සද්ධර්මයේ වැටහි. එහෙම නැතුව මේක ලබන්න උත්සාහ කරන්න එපා කවුරු. මැරිලා මල පෙරේතය වෙන එක තමයි උරුම. මම මේවා පෙන්නන්න මේ දේශන අහලා තියෙනවා නම් ආයි මං කියන්න දෙයක් නැහැ. මෙතන ඉන්න වැඩි හරියක් මැරිලා අපාගත වෙන බව ඔබ දන්නේ නැද්ද? ඔබට බය හිතෙන්නේ නැද්ද? හෙට ආණ්ඩුවෙන් ඇවිල්ලා ඔබගේ ගේ කඩා දානවා කිව්වොත් ඔබට බය හිතෙන්නේ නැද්ද? ඉන්න තැනක් නැති වෙයි, හත් දෙයිනේ දැන් මොකද කරන්නේ කියලා. ඕකට බය හිතෙන්න මොලයක් තියෙනවා නම් පින්වතුනි මේ සසර ගමනේ අනාථයෙක් වෙනවා කියලා බය හිතෙන්නේ නැද්ද ඔබට? මොන කරුමයක් වෙලාද ඔය තියෙන්නේ? පොඩ්ඩක් තේරුම් ගන්න. පණ ටික ගිය ගමන් ඉවරයි. මහා උජාරුවෙන් හිටියට වැඩක් නැහැ. අද මෙතන ඉන්නේ කීයද බලන්න. හැබැයි බයිස්කෝප් එකක් දැම්ම නම් මෙතන කොහොමද? පිරෙන්නේ ඉන්නේ බයිස්කෝප් එක බලන්න. ඕක තමයි විදිහ. මේ එක්කෙනෙකුටවත් තේරිලා නැහැ අපේ හාමුදුරුවෝ කියපු එක. තෝපි මැරිලා අපායගත වෙනවා බොලව් කියලා කියපු එක තේරුන්නේ නැහැ. මං තේරුම් කරලා දෙන්නම් අන්නේ. පළමු කොට තේරුම් ගන්න ඕනේ ඔන්න ඕක පින්තුනි. මේ මහා අගාධක ඉන්නේ. මේකෙන් කොහොම නිදහස් වෙයිද කියලා මම දන්නේ නැහැ. මැරිච්ච ගමන් කෙලින්ම හතර අපායයි. ගන්ධබ්බය කියන්නේ තින්විතුනේ දුක් විඳින සත්වයෙක්. ආයි මනුස්ස ශරීරයක් හම්බ වෙනකන් මස්ලේ කයක් ලැබෙනකන් ඒකත් දුක් විඳිනවා. කන්න ටිකක් නැහැ. බොන්න ටිකක් නැහැ. හතුරු කරදර. හීතලෙන් වෙවුලනවා. යාගන්න ඒගන්න විදිහක් නැහැ සමහරේ උන්ට. ඉතින් ඔන්න ඔයගේ තැනක් ඒක. දැන් එන මැරිලා යන්න හදනේ උතන්ටනේ. මනුස්සයෙක් වුණත් උතන්ට සතර පායට ගියොත් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මං බෝධි පූජා නම් කොච්චර කරලා තියෙනවද? ඔය කරපු බෝධි පූජාවල බලමහින් මේ මට බැරිය දිව්‍ය ලෝක යන්න. මං හිතන් ඉන්නේ ඒක දෙව මිනිස් සැප කෙලවර නිවන් දකින්න. ඉතින් මට දෙව මිනිස් සැප ලැබෙයිනේ. තව ටිකකින් ඔබට තේරේ සිංහතුනි ඔබ හිතන දේ නෙමෙයි වෙන්නේ. හේතු සකසනකොට හේතු වලට හැදෙන ඵලවලිනුයි සකස් වෙන්නේ. ඒව මම තේරුම් කරලා දෙන්නම් තව ටිකකින්. හැබැයි ඒක කලින් තේරුම් ගන්න ඕන. තමන් මැරිලා යන්නේ කොහෙද කියලා. ඔය සසර බය තමන්ට දැනුනේ නැත්නම් පින්විතනි මේ ගමන ඔබ යන්නේ නැහැ. මහා අගාධයක ඔබ ඉන්නේ. ඔබ පින් කළා ඇති. පින් කළාම දිව්‍ය ලෝක යනවා කියලා කවුද කියලා තියෙන්නේ? පින් කළාම දිව්‍ය ලෝක යනවා කියලා කිව්වේ පින්විතනි නිගණ්ඨනාත පුත්තු. බුදුහාමුදුරුවෝ නෙමෙයි. පව් කළාම අපාය යනවා කියලා කිව්වේ නිගණ්ඨනාත පුත්තු. බුදුහාමුදුරුවෝ නම් කිව්වේ මෙහෙමයි. යමෙක් කරපු පිනක් පරිසම් දුන්නොත් දිව්‍ය ලෝක යනවා. කරපු පවක් පරිසම් දුන්නොත් අපාය යනවා. එහෙනම් ඔබ පින් 100ක් කරලා තියෙනවා, එක පවක් කරලා තියෙනවා. දැන් ඔබ අපාගත වෙන්න හේතු නැද්ද? දැන් ඔබ අපාගත වෙන්න හේතු නැද්ද? මෙතන ඉන්නවද පින්විතනි පුංචි හරි සතෙක් මරපු නැති එක්කෙනෙක්? එහෙනම් දැන් ඔබ අපාගත වෙන්න නියමිත නැද්ද? බය හිතෙන්නේ නැද්ද? ඔය කුණු බල්ලෙක් මෙතනට එනකොට හිතෙන්නේ නැද්ද හත් දෙයියනේ මටත් මේකනේ උරුම කියලා? ඇඟ දාඩිය දාලා යන්න එපා. ඒක දැක්කහම බලන්නකො කුණු වෙලා පණුව හැලෙන හැටි උන්ගේ. මේ උත්තමයන් වහන්සේලාට පින් සිද්දෙන්න කන්න ටිකක් තියෙනවා. එහෙම නැත්නම් කන්න ටිකක්වත් නැහැ. නිකන් දුක් ඉඳලා මැරිලා යනවා. ඔය කුණු බල්ලෙක් වෙන්න ඕනද ඔබට? මේක පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. මේක මේ සෙල්ලම් වැඩක් නෙමෙයි. හිතන් හිටියට මේක සෙල්ලමක් කියලා. බුද්ධ ශාසනය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. බුද්ධ ශාසනයකින් ගන්න තියෙන හරය ගන්න. තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙලා කිව්වේ නිගණ්ඨනාත පුත්ත කියන එක නෙමෙයි වෙන්නේ. පව් කරපු හැම එකාම අමු නරකාදී යනවා කියලා නියමයක් නැහැ. මිදෙන්න පුළුවන්. අන්න ඒ වචන නිසායි බුදුන් වහන්සේ අපිට වැදගත් වෙන්නේ. නිගණ්ඨනාත පුත්ත කිව්වේ පව් කරපේ උන් පව් ගෙවන්න ඕනි. ගෙවලා ගෙවලා ගෙවලා තමයි නිදහස් වෙන්න ඕනේ. නමුත් ශාස්ත්‍රඥ වහන්සේ කිව්වන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒක උදෙසා තමයි තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙලා සත්බස දේශනා කරන්නේ. අන්න ඒක තුල යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් සදහටම සතර අපායෙන් මිදුණා කියලා. එහෙනම් සතර අපාය යන්න කරපු යම් පාප කර්ම කොටසක් තියෙනවා නම් අන්නේ සියල්ල එතනින් නිදහස්. ඔක්කොම අහෝසි. එහෙමනම් පින්විතනි දැන් ඔබට දැනෙන්නේ නැද්ද ඔබ මහා අවදානමක ඉන්නේ කියලා? ඔය අවදානමෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? බෝධි පූජා කීයක් තිබ්බහමද අවදානමෙන් නිදහස් වෙන්නේ? දැන් මං කියන්නේ බෝධි පූජා තියන්න එපා කියලාද? වැරදියට ගන්න එපා. මං කියවනේ මම දෙකක් කතා කරන්නේ. මම දැන් මෙතන කතා කරන්නේ නිවන ගැන. ඒක නිසා අනිත් ඒවට පහර ගහනවා කියනෙම මෝඩකමට හිතා ගන්න එපා කවුරුත්. බෝධි පූජා කීයක් තිබ්බෝ සෝවන් වෙයිද? සතර අපායෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය සෝතාපන්න ඵලය. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් මට කියන්න බෝධි පූජා කීයක් කළොත්ද ඔබ සෝතාපන්න වෙන්නේ? දැන් එහෙනම් ඔබට සතර අපායෙන් නිදහස් වෙන්න ඕනේද? එහෙනම් පින්වතුනි ශාස්ත්‍රඥ වහන්සේගේ දහම ප්‍රයෝජනෙට ගන්න වෙනවා. නැතුව මේක කරගන්න බෑ. එහෙනම් උජාරුවට හිටියට වැඩක් නෑ සිංහදෙනි. මේ ගංවල ඇති මුදලාලිලා යාන වාහන තියාගෙන මහ ලොකුවට ඉන්න අයත් ඇති, හොඳට ඉගෙන ගත්ත අයත් ඇති. ඔය ඔක්කොටම උරුමේ මම කියන්නේ, උරුමේ තමයි අසූචි වලේ අසූචි කන මහ පෙරේතයා. ඒක තමයි උරුමේ. නෑ කියනවා නම් මලාට පස්සේ එන්න, මං කියන්නම් ඉන්න තැන. ආන් අහවලා මලා කොහෙද දන්නේ නැහැ කියලා අහගෙන එන්න. එතකොට කියන්නම් ඉන්න තැන කොහෙද කියලා. ඉස්සරහට සමහර විට අපි අදිස්ථාන කරනවා ඔය මල පෙරේතයෝ පේන්න. එහෙම වෙයි. මහරහතුන් වහන්සේලා බිහි වෙනකොට උන්වහන්සේලාගේ අදිස්ථාන වලින් ඔබගේ අස්පනා පිට පේන්න ඉඳී මල පෙරේතයෝ. ඌම් බලාගෙන ඉඳලා කියපු જાතිය කියලා. එදාට කියන්න එපා අපරාධේ කියලා. අපරාධේ නෙමෙයි බලන්න තියෙන්නේ, පෙරාදේයි බලන්න තියෙන්නේ. පෙරාදේ. හැබැයි ඔක්කොම බලන්නේ මොකද්ද? අපරාධේ. අපරාධේ කියලා කියන්නේ සිංහදෙනේ අපරාර්ධය. අපරාර්ධය විතරක් බලලා හරියන්නේ නැහැ, පෙරාර්ධයත් බලන්න ඕනේ. පෙරාර්ධය දකිද්දි පේනවා පටිච්ච සමුප්පන්නෝ මේකටද මේක උනේ මොකෝ කියලා. ඕන් ඔය පෙරාදේ දැකගත්තා නම් එතනින් එහාට මොකද කරන්නේ? මේකෙන් නිදහස් වෙන්න හදනවා. අපරාධේ දැක්කට නිදහස් වෙන්න හිතෙන්නේ නැහැ. පෙරාදේ දකින්න ඕනේ. ඉතින් එහෙනම් සිංහදෙනේ ඔබට සත්සුදක්ෂේ පැහැදිලි කරුණක් තියෙන ඔබ සෝතාපන්න නොවුනොත් ඔබට අපාය යන නියමිතයි. ඔතන්ට වැටෙන්න එපා. ඔය අපාය කියලා කියන්නේ මං ඔය නිරය ගැන නෙමෙයි කතා කරන්නේ. නිරය කියලා කියන්නේ මහා දහදුක් ඉන්න තැන. ඒ ගැන හිතන්නවත් එපා කවුරු. ඔය මහා ලොකුවට කියාගෙන එනවා අපායේ සොමිකාරයෝ අපි සම කීකේ සින්දුත් හදාගන්න. මං ඒකයි කියන්නේ, ඕකුන් අපායෙන් එන එක අඳෝනාවක සත්‍ය හැවුණොත් රෙද්දේ බඩ යනවා කියලා. ඒ තරම් මහා දරුණු ගති තියෙන තැනක් සතර අපාය. නැත්තම් මහා නිරේ. එහෙනම් එතනට වැටෙන්න උත්සාහ කරන්න එපා කවුරු. ජීවත් වෙන වතාවක් ගානේ පිංවිතුනේ හුස්මක් අරින පල්ලෙහා දාන වතාවක් ගානේ ඔය හිත් වැඩ කර කර රාග ද්වේෂ මෝහ හදන්නේ. ඔය බව හදන හැම මොහොතක් මොහොතක් නෑරම ඔබ අතින් පව් සිද්ධ වෙනවා. ඔබ දන්නේ නෑ ඔබ පව් කොච්චර කරනවද කියලා. ඔබ සමහර ඒවා පව් කියලා දන්නෙත් නෑ. හැබැයි මතක තියෙන්නේ මොකද්ද? බෝධි පූජාවක් තිබ්බා, දානයක් දුන්නා, සිල් පොඩ්ඩක් රැක්කා. ඔන්න ඔය තමයි මතකෙ තියෙන්නේ. නමුත් ඔය ටික කරන්න යන එන ගමන් වලදී කරපු අර කොහොම අසාධාරණකම් ඔක්කොම අමතකයි. ඒක නිසා හිතන් ඉන්නවා අපි ගොඩක් පින් කරලා ඉන්නේ කියලා. ඒක නිසා සිංහදෙනි පොඩ්ඩක් මේ යථාර්ථවත තේරුම් ගන්න. ඔබගේ ජීවිතේ වටින්නේ ඔබ නිවන් දකින්නවාද? ඔන්න ඔකයි ඔබ අහන්න ඕනේ. ඔබගේ බිරිඳ නිවන් දකින්නවාද කියලා නෙමෙයි. ඔබගේ ස්වාමි පුරුෂයා නිවන් දකින්නවාද කියලා නෙමෙයි. ඔබට බලන්න තියෙන්නේ ඔබට මොකද්ද මේ වෙන්නේ යන්නේ. එන ඔබට වෙන්න යන දේෙන් ඔබව බේරගන්න. වෙන කවුරුත් එන්නේ නැහැ බේරන්න ඊට පස්සේ. මැරිලා බල්ලා වුණාට පස්සේ බේරන්න එන්නේ නැහැ කවුරු. බල්ලේ දැක්කහම මට හිතෙන දේ නම් බොල බල්ලෝ, තෝ මට කලින් හම්බුණා නම් උඹට පිහිට වෙන්න තිබ්බා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් පරක්කු වැඩි ඔය දෙන දේ කාලා ඵලයක්. ඔය ටිකමද අනාගතයේදී මම ඔබට කියන්න ඕනේ. නැත්තම් මේ ධර්මයේ අහල ඉවර වෙලා සෝතාපන්න ඵලයට පත් වෙලා එතනින් එහාට මාර්ගයේ වඩනවා. අනිත් එක ඔය තරුණ තරුණියන්ට මම විශේෂයෙන්ම පෙන්වලා දෙන්නේ. ඔබගේ අම්මට මේ වෙනකොට ඇති වයස අවුරුදු 50 පැනලා. ඔබගේ අම්මට වයස අවුරුදු 50 පැනනනම් ඒ අම්මගෙන් ගිහිල්ලා අහන්න, අම්මේ ඔබ සතුටින්ද ඉන්නේ? ඔබ බොහොම සන්තෝෂෙන්ද ඉන්නේ? ඔබ පෙලෙන්නේ එහෙම නැද්ද මොකක් කර නිසා? අම්මා ගත් කඩනම කියයිද හරි සතුටින් ඉන්නේ කියලා? නැහැ. අම්මා ඒ කාන්තේම කියනවා, පුතේ මං පෙලෙනවා. තාත්තානුත් ගිහිල්ලා අහන්න, එහා ගෙදර නැන්දා මාමානුත් අහන්න, සතුටින්ද ඉන්නේ? ඉස්පිරිතාලේ දොස්තර මහත්තයානුත් අහන්න, දොස්තර මහත්තයෝ බොහොම සතුටින්ද ඉන්නේ? ඉංජිනේරුවෙක්ගෙනුත් අහන්න, මහත්තයෝ බොහොම සතුටින්ද ඉන්නේ? ඔය ඔක්කොගෙම උත්තරේ එකක් වෙයි. පෙළෙනවා, සතුටු වෙන්න විදිහක් නැහැ, මහ දුකෙන් ඉන්නේ. එහෙනම් බින්දුතුනි ඔය තරුණ ජීවිතේ ඇයි ඒ පාරටම හරවගෙන ඉන්නේ ඔය? තමන්ගේ අම්මා ජීවත් වෙන්නේ සතුටින් නෙමෙයි නම් අම්මා ගත්ත පාරේ යන්නේ ඇයි? ඒ පාර වැරදි කියලා තේරෙන්නේ නැද්ද? සතුට හොය හොය යන්න ගිහිල්ලා අන්තිමට අර අම්මා ගිය පාරෙම යනවනම් අම්මට වැරදිලා නම් ඔබට හරියන්නේ කොහොමද? තාත්තට වැරදිලා නම් ඔබට හරියන්නේ කොහොමද? ඔන්නෝක පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් මේ යන්න හදන පාර වැරදි. ඔය යන්න හදන පාරේ ගියොත් අනාථ වෙනවා. ඔබගේ අම්මා තාත්තා අනාථ වුණා වගේ. ඔන්නම් අම්මා තාත්තාෙන් පොඩ්ඩක් අහලා බලන්න ආච්චි ආතලයි මොකද උනේ කියලා. ආච්චිගයි ආතලයි උනේ ඔය සිද්ධියම නම්. ඔහේ ඉඳලා අන්තිමට මැරිලා ගියා නම්. අන්තිමට ආච්චිටයි ආතලයිත් උනේ ඔය ටික නම්. අම්මා තාත්තාටත් වෙන්නේ යන්නේ ඔය ටික නම්. මොලයක් නැද්ද හිතලා බලන්න. මේ යන පාර වැරදි කියලා. අම්මයි තාත්තයි මහා උජාරුවේ නේද කසාද බැන්දේ. මම මේ කතා කරන්නේ සිංහද සිපිටකේ තියෙන මහා ගැඹුරු හරයක් නෙමෙයි. මේ සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ගැඹුරු ධර්මයේ අහන්න ඕන නම් CD ටික අහගෙන යන්න. ඒ CD වල ගැඹුරු ධර්මයේ කතා කරලා තියෙනවා. ඇයි අවිද්‍යාව නිසා සංඛාර වෙන්නේ, සංඛාර නිසා විඥාන වෙන්නේ ඇයි කියලා ඔක්කොම කතා කරලා තියෙනවා. ඒ ඔක්කොම කැටි කරලා බොහොම සරලව දෙයක් මම ඔබෙන් අහන්නේ මේ ප්‍රායෝගික ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න. නිවන් දකින්නේ ප්‍රායෝගික ජීවිතය තුළ. නිවන් දකින්නේ බෑ පිටින් පද ටිකක් අල්ලගෙන. පද පරමයාට නිවන් දකින්නේ බෑ. නිවන් දකින්න පුළුවන් සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒක තමන්ගේ ජීවිතේට දාගන්න ඕන හැමතිස්සෙම. හැමතිස්සෙම ධර්මයේ විමර්ශනය කර කර බලන්න ඕනේ. මේක අතක්කා වචරයි කියලා කිව්වේ මේක තර්ක කරන්න එපා කියන එක නෙමෙයි. ධර්මයේ දන්නේ නැති අය තමයි කියන්නේ ආහා ධර්මයේ තර්ක කරන්න එපා. ඔය තර්ක කරනවා නේද? ධර්මයේ අතක්කා වචරයි බොල ඔන්න කියනවා. ඒ කියන්නේ ධර්මයේ දන්නේ නැති අය. ධර්මයේ දන්න අය දන්නවා ඒක දෙයක්. මේ ධර්මයේ තියෙන තර්ක කරන්න. තර්ක කර කර බලන්න වෙනස් කරන්න පුළුවන් දෙ කියලා. තථාගත ධර්මයක් නම් වෙනස් කරන්න බෑ මේ න්‍යාය ධර්මයේ කොච්චර තර්ක කළා. ඒකයි කිව්වේ ඒක අතක්කා වචරයි. තර්ක කිරීමෙන් වෙනස් කරන්න බෑ. දෙවියන් බමුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත ලෝකේ එක්කෙනෙකුටවත් මේ ධර්ම න්‍යාය වෙනස් කරන්න බෑ. ඒකයි කිව්වේ අතක්කා වචරයි කියලා. කොච්චර තර්ක නැගුවත් වෙනස් කරන්න බෑ. එහෙනම් ඔබ තර්ක කරන්න තියෙන්නේ. ඔබ හොඳට බලන්න. ඔබගේ අම්මයි තාත්තයි මහා උජාරුවෙන් කසාද බඳිනවා කියලා හිතාගෙන කසාද බැඳලා මහා සාරයක් ගත්තද? ඔබගේ අම්මයි තාත්තයි රණ්ඩු නොවිච්ච එක දවසක් තියෙනවද? එහෙනම් සාරයි කියන්නේ ඔය රණ්ඩු වෙන එකද? අම්මා තාත්තට නොබැනපු දවස් තියෙනවද? තාත්තා අම්මට නොබැනපු දවස් තියෙනවද? එහෙනම් දැන් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මොලයක් නැත්ද හිතන්න මේක නෙමෙයි හරි මග. මේ මිනිස්සු වැරදි පාරේ යන්නේ කියලා. දැන් ඔබ සතුට හොයන්න නේද සල්ලි හම්බ කරන්නේ? සතුටක් හොයන්න නේද ඔය හදන්නේ මොකක් හරි? දුක හොයන්න හදනව නෙමෙයි කවුරු. එහෙමනම් පින්වතුනි පොඩ්ඩක් බලන්න මේ අය අදම්පු අද්දකීම් දෙහ. ඉතින් පණ්ඩිතයෙකුට කියන්න පුළුවන් ඉතින් ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඔව් බල්ලෙකුත් කියයි. නාවර පෙරාගෙන කුණු වෙලා බර පස්සගත රෝගේ හැදිලා පස්ස ඇදගෙන යන ගමන් කුණු හැලි හැලි කියයි. එහෙම තමයි ජීවත් වෙනවා කියන්නේ. අමාරුවෙන් හරි මං ඇදගෙන යනවා මේක. ඔබට අමතකුණාද ඔබ කාම සුගතියේ ඉන්නේ කියලා? එහෙනම් ඔබ මේ හොයන්න හදන සැපත කොහෙද තියෙන්නේ? ඔන්න ඔයක හොඳට බලන්න. එහෙනම් පින්වදින එකාකාරවම දැන්න දෙයක් තියෙනවා. මෙච්චර කල් ආපු පාර වැරදි. ඒකයි ඔබට සතුට තාම හම්බුන්නේ නැත්තේ. ඒ වගේම මේ සමාජයේ ගිය අය ගිය පාර වැරදි. ඒකයි සතුට හම්බුන්නේ නැත්තේ. සතුට හම්බ වෙන නම් සතුට තියෙන පාරේ යන්න ඕනේ. වැරදි පාරව ගිහිලා කවදක්වත් සතුට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. මාන්නක්කාරකමනේ හිටියොත් Taman තමයි වැරදි ඉන්නේ. තේරුම් ගන්න ඇත්ත ඇති සැටියෙන් දකින්න. ළමයෙක් ඉපදුන ගමන් ඌව ඉස්කෝලේ දාගන්න බලාගෙන ඉන්නේ අම්මලා. මෙලෝ දහමක් අවබෝධ නැහැ. හැබැයි බොරුවට යනවා පන්සල්. මෙලෝ දහමක් අවබෝධ නැහැ. ඇයි ඉපදිච්ච ගමන් හදන්නේ මොකද? ඉස්කෝලේ ඵලයන්. ඉස්කෝලේ පුතේ එක ගත්තාද උඹ? උඹ නෙමෙයි දෙක. එහෙනම් ඊළඟ පාර එක ගන්න. සාර ධර්මයක් උගන්වන්නේ නැහැ. පුළුවන් තරම් ලෝකේ කෑලි කඩන්න උගන්වන්න. පුතේ උඹ කොහොම හරි දොස්තර වෙන්න ඕනේ, ඉංජිනේරු වෙන්න ඕනේ. ඕක කොහොම හරි කරගන්න ඕනේ. හැම තැනම යවල අර ළමයාව කුරුවල් කරනවා. කරුමෙට මේ ලෝකෙට උන් එන්නේ. සද්ධර්මය අවබෝධ වෙච්ච දෙමාපියන්ට ආපු දරුවෝ සැනසෙනවා. ඒගොල්ලෝ කියනවා අම්මේ මට පැවිද්දට යන්න ඕනේ. ඒ දෙමාපියෝ කියනවා නේ යන්න පුතේ. අපි කොච්චර කැමතිද? හැබැයි ලෝකේ අල්ලන්න ලෝකේ කන්න ආපු දෙමාපියෝ කියනවා පැවිද්දට උඹට පිස්සුද? උඹට මෙච්චර ඉගෙනුවේ පැවිදි කරන්න? ඔන්න අහන ප්‍රශ්නේ. එහෙනම් මේ මෙලෝ හසරක අවබෝධයක් නැහැ පැවිද්ද කියන්නේ මොකද්ද කියලා. ඉතින් මොකද කරන්නේ පින්වතුනි, අර අර කරුමක්කාර ළමයි පව් ඉතින් හිර වෙලා බලන් ඉන්නවා. ඉතින් මම ඔබට කියන්නේ මේ යථා ධර්මය අවබෝධ කරගන්න. ඔබ යන පාර වැරදි. ඔබට සතුට හොයන්න බෑ. සතුට නැති පාරක ඔය සතුට හොයන්න යන්නේ කවදාවත් ඕක කෙරෙන්නේ නැහැ. මම පෙන්වන්නම්. මම මේ කියන හැම දෙයක්ම ධර්මයේ තුලින් ඔප්පු කරලා පෙන්නනවා. නිකන් කියනව නෙමෙයි. ධර්මයේ තුලින් ඔප්පු කරලා පෙන්වන්නම් මේ කියපු හැම දෙයක්ම. අදත් ඔබ පෙළෙනවා මම ඔබට පෙන්වන්නම්. ඔය පුටුවේ ඉඳගෙන ඔබ පෙළෙන හැටි මම පෙන්වන්නම්. ඊළඟ ඔය පුටුවේ ඉඳ ගන්න එකවත් සාර නැති බව පෙන්වන්නම්. ඒකයි කිව්වේ හැම දෙයක්ම පෙන්නනවා ඔබට දෙන මොකද්ද ඒ යථා ධර්මයේ අවබෝධයට අරගෙන ඒක තමන්ගේ ජීවිතයට දදා බලන්න. යෝනිසෝ මනසිකාරයට එන්න. එළඹ සිටි සිහිය කිව්වට ඕක තේරෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියන්නේ එළඹ සිටි සිහිය තමයි. ඒකයි මම කියන්නේ ඔය වචන වලට අම්පටලෝ ගන්න එපා. මේ ධර්මයේ කතා කරන අය අරේ අහර වචනේ කිව්වේ මෙයා මේ වචනේ කිව්වේ කී කී අරහ මීහරක් වගේ අම්පටලෝ ගන්නවා. වචන වලට අම්පටලෝ ගන්න එපා. එළඹ සිටි සිහිය තමයි. හැබැයි ඒක ටිකක් ගැඹුරෙන් විස්තර කරගන්න. ගැඹුරෙන් විස්තර ගත්තාම යෝනි ඉස මන ඉසිකාර කරනවා කියලා කියන්නේ. යෝනිය කියන්නේ උප්පත්ති ස්ථාන. යෝනි ඉස කියලා කියන්නේ උප්පත්ති ස්ථානේ පටන් ගන්න තැන. ඒ කිව්වේ මොකන්ද? අවිද්‍යාව. එහෙනම් පිංගුතුනි යෝනි ඉස මන ඉසිකාර කරනවා කියලා කියන්නේ මේ යථා ධර්මයේ මෙනෙහි කර කර මෙනෙහි කර කර අර අවිද්‍යා තෘෂ්ණා නැසෙනකම් මේක මෙනෙහි කරනවා. අවිද්‍යා තෘෂ්ණා දෙක නැසෙනකම් කරන්න ඕනේ, නැත්තම් වැඩක් නැහැ. තුවාලය පොඩ්ඩක් ඇතෙල්ලුවට වැඩක් නැහැ. තුවාලය පොඩ්ඩක් අතුරලා බේත් දානවද දොස්තරලා? තුවාලය හොඳට සුද්ධ කරනවා. ඒකේ ජරාව මොනවා හරි විස බීජ තියෙනවනම් ඒක අයින් වෙනකන් සුද්ධ කරනවා. ඒකට තමයි කියන්නේ යෝනි ඉස මන ඉසිකාර කරනවා කියලා. ඉතින් එළඹ සිටි සිහියෙන් ඉන්නවා කියන එකත් ඔතන තියෙනවා. එළඹ සිටි සිහිය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. නිකම් මේ බලන් හිටියා කියන එක නෙමෙයි එළඹ සිටි සිහිය කියන්නේ. ඒකයි කියන්නේ පදත් එක හැපෙන්න යන්න එපා කවුරු. අනිත්‍යයි අනිත්‍යයි කිය කිය මේ හැපෙනව හොගාලා. ඔය ඔක්කොම යථා ධර්මයේ තමයි. විවිධාකාර අර්ථ තියෙනවා පදවලට. එහෙනම් ඒ පද සියල්ල තේරුම් අරගෙන තමන්ගේ වැඩේ කරගන්න. කොටු ගහන්න එපා. අපි මේ කට්ටිය, අපි මේ කට්ටිය, අපි මේ කට්ටිය. ඔය ඔක්කොම පෘථග්ජන වැඩ. පෘථග්ජන වැඩ වලට ගියාට පස්සේ වෙන්නේ පිංගුදෙන අර මානසං වෙනවනේ. ලේබල් ගහ ගන්නවා. අපි අහවලාගේ, අපි මෙයාගේ, අපි මෙයාගේ, අපි මෙයාගේ. ඒකයි මම කියන්නේ. ලංකාවේ ඉන්න වැඩි හරියක් ඉන්නේ බුදුන් සරණ ගියාය නෙමෙයි. වැඩි හරියක් ඉන්නේ කාගේ හරි සිවුරු පොට කෙල්ලේද. පන්සලේ නායක හාමුදුරුව පන දීගෙන ගම රකින්නවා. අන්තිමට නායක හාමුදුරුවන්ගේ සිවුරු පොටේ එල්ල ගත්ත කවුරුද? පාත්‍රුන් වහන්සේගේ සිවුරු පොටේ එල්ලෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළනොත් එහෙම දැන් ඒක පිළිගන්නෙත් නැහැ කවුරු. අපේ හාමුදුරුවෝ කියන එක නෙහන්, බුදුහාමුදුරුවෝ කියන එක වැරදි. ඒක නිසා පින්වත්නි ඔය මත වලට යන්න එපා. යථා ධර්මයේ අවබෝධ කරන ඔබට තියෙනවනේ මොලයක්. ඔබට හිතක් තියෙනව නේද? ඔබ හිතලා නේද වැඩ කරන්නේ? එහෙනම් ඔබට හිතක් තියෙනව නම් හිතලා නම් වැඩ කරන්නේ මේ යථා ධර්මයේ අවබෝධ කරගන්න. අවබෝධ කළාට පස්සේ පුළුවන් ඒක කරන්න. එහෙනම් දැන් මේ කරන වැඩපිළිවෙලේදී මේ සද්ධර්මය අහලා ඒ අහන සද්ධර්මය මෙනෙහි කරන්න පටන් ගන්න තමන්ගේ ජීවිත අත්දැකීම් තුළ. මෙහෙමයි නිවන් දකින්නේ. තමන් තුලින් දකින්න නිසා ස්වාක්කාත වේ සඳහන් කීගේ බෝඩ් ගහගෙන ඉන්නවා. නමුත් ඒක කරන්නේ නැහැ. තමන් තුලින් දකින්න පටන් ගන්න මේක. තමන්ගේ ජීවිතයේ අත්දැකීම් වලින් තමයි නිවන් දකින්නේ. ඔබට අල්ලපු ගෙදරෙක් කෙනාගේ අත්දැකීම් වලින් නිවන් දකින්න බෑ. තමන්ගේ ජීවිතයට දානවා මේ යථා ධර්මය. දදා බලන්න පිංගුතුනි, මුලින් දානකොට විශ්වාසයක් එන්නේ. මන ඉසිකාර කරද්දී යෝනිස දක්වා මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍ය ඡය වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය ඡය වෙලා යනවා. අන්න එතකොට පිංගුතුනි අවබෝධයටපත් වෙනවා. එහෙනම් අවබෝධ කරන්න ඕනේ. විශ්වාස කළා, අවබෝධ කළා. ඊළඟ ස්ටෙප් එක විශ්වාස කළා, අවබෝධ කළා. ඊළඟ ස්ටෙප් එක විශ්වාස කළා, අවබෝධ කළා. දහම් ඥානෙ ලැබෙනකොට විශ්වාසයි, ප්‍රත්‍යක්ෂ කරනකොට අවබෝධයි. දහම් ඥානෙ ලැබුණා විශ්වාසයි, ප්‍රත්‍යක්ෂ කරනකොට අවබෝධයි. දහම් ඥානෙ ලැබෙනවා ගෙදර ගිහිල්ලා පොල් ගන්නවා. දහම් ඥානෙ ලැබෙනවා ගෙදර ගිහිල්ලා පොල් ගන්නවා. දැන් අප හරිද ඔක්කොම? වෙයිද? වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ වැරදි පාරේ යන්නේ. ඊට පස්සේ කියනවා ඉතින් අපිට බණ අහන්න හම්බුන්නේ නැහැ නේ ආදිවාසීන්. හරි දේ හරියට කරන්න. මං ඔබගාවට ආවේ ඔන්න ඕක කියන්න. හරිදේ හරියට කරන්න. අද පිඟුතුනි 100කට අධික ප්‍රමාණයක් මේ පැවිද්දට සූදානම් වෙලා ඉන්නේ. සියලු දෙනා මහ ධර්ම අවබෝධයෙන් ඉන්නේ. මං කියලා තියෙන්නේ මේ මාව ගුරු කරන්න එපා, මාව නායක කරන්න එපා. මහා සංඝරත්නයේ නායකයි, මහා සංඝරත්නයේ ගුරුයි. උන්වහන්සේලාගෙන් තමයි ඔබට පැවිද්ද ගන්න තියෙන්නේ. ඒ පැවිද්ද අරගෙන දිවිහිමියෙන් ආරාම ඇතුළටලා තමන්ගේ වැඩේ කරගන්න. ඒ එක්කෙනෙක්වත් සමාජයට යන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගන්න තියෙන්නේ. එතනට ඇතුල් වෙච්ච කෙනා අරිහත්ත්වයේ සාක්ෂාත් කරනකන් එතනින් එළියට එන්නේ නැහැ. ඒකම මැරිලා යනවා එච්චර. එන්නේ එච්චර අතරේචාය විතරයි එතනට එන්න ඕනේ. එහෙනම් එතනට අතරින් නම් ධර්මයේ අවබෝධ කරගන්න නිකන් ආසාවට හැම පැවිදි වෙන්නේ නැපා කවුරු. එක වේලයි දන් වළඳන්න තියෙන්නේ. එහෙනම් ආසාවට හැම පැවිදි වෙන්නේ නැහැ කවුරුත් ඇවිල්ලා. මොකද දූතාංග ආරක්ෂා කරගෙන ඉන්න තියෙන්නේ එතන. අසනීපයක් හැදුනොත් විතරයි ආයි වළඳන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ එක වේලක් වළඳන්න ඕනේ කියලා එහෙම කියලා නැහැ. ඒවා මෙහෙම වැරදියට ගන්න එපා. ඒකයි කිව්වේ මේ හරි බයයි බන කියන්නේ ලේබල් ගහනවනේ. ආ නේ නේ ඒගොල්ලෝ හොඳයිනේ අනේ අනිත් අය නරකයිනේ. tag gala ගහනවා ලේබලේ. එහෙම එකක් නැහැ. නිවන් දකින්න උග්‍ර දූතාංග රැකලා තමන්ගේ වැඩේ කරගන්න පිරිසක් ඉන්නේ. මොකද පින්වතුනි මගේ ජීවිතේ හෙට දවසක්වත් විශ්වාස නැහැ. ඒක නිසා මේ බන කියලා ඉවර වෙච්ච ගමන් මම මගේ වැඩේ පටන් ගන්නවා. බන කියන වෙලාවෙත් මම මේ බන කියන්නේ මට සදහම් අවබෝධ වේවා, මගේ මොනවා හරි දිනනනම් ඒවත් ගැලවිලා යන්න තමයි මම බන කියන්නේ. එහෙනම් ඔබ බන අහන්නේ ඒකට නම් පින්වතුනි බන hali ඉවර වෙච්ච ගමන් ආයේ මේක මෙනෙහි කරන්න පටන් ගන්න. මෙනෙහි කරනවා කියලා කියන්නේ පැත්තකට වෙලා මෙහෙම කරගෙන මේ බලන් ඉන්න එකට නෙමෙයි. මෙනෙහි කරන්න පටන් ගන්න. ඔබ වාහනයක් එලවනවා නම් වාහනයක ඉඳගෙන යනවා නම් මොකක් හරි ඇවිදිනවා නම් හිටගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා නම් මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ අහපු ධර්මයේ මෙනෙහි කරන්න. අහපු ධර්මයේ මෙනෙහි කළා ඒක තමන්ගේ ජීවිතයට දදා බලන්න තමන්ගේ ජීවිතයේ උස් පහත් වීම කොහෙද තියෙන්නේ කියලා. අන්න ඒව ඔක්කොම වලගොඩලි සමතල කරන්න. ඒක තමයි මේ කරන්න තියෙන්නේ. මේක කරද්දි රාග දේශ මොහ ප්‍රහීන වෙනවා. ඒ කාන්තේම වෙනවා කළ බලන්න. එහෙම වෙච්ච උත්මය ඉන්නවා. අරිහතුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා. අරිහතුන් වහන්සේලා වැඩ ඉඳලා පිරිනුවම් පානවා. තව කී දෙනෙක් පිරිනුවම් පාන කන්ද ඔබ සාදු කී කී බලන් ඉන්නේ. අරිහතුන් වහන්සේ නමක් අද විහිවේ. උන්වහන්සේ ගාව ඉඳගෙන අනේ සාදු අරහතුන් වහන්සේ බිහි වුණා අනේ සාදු. ඒකම ඉහිලා අවුරුදු කීපයක් යනකොට උන්වහන්සේ පිරිනුවම් පානවා. ඊට පස්සේ අනේ සාදු උන්වහන්සේ පිරිනුවම් පෑවා මේ උන්වහන්සේගේ ධාතු අනේ සාදු කීකේ එකටත් වඳිනවා. ඔබ කවද්ද වැඩේ කරගන්නේ? රහතන් වහන්සේලා කීනම පහු කරන්නද බලන් ඉන්නේ? මතකයි නේද පොටිල හාමුදුරන් කියපු කතාව බුදුහාමුදුරු. ස්වාමීනි මම බඳහ ධර්මදරේ මගෙන් බනහල කී දෙනෙක් අරහත් වෙලා දින්නේ අර බලන්න මගේ ශිෂ්‍ය පිරිස කී දෙනෙක් අරහතුන් වහන්සේලා. ස්වාමීනි මම මේ අද්දවේ විතරක් නෙමෙයි. කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලෙත් මම මේ විදිහම කළා. කෝණාගමන කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලෙත් මේ විදිහටම කළා. ඔබ වහන්සේගේ ශාසනයෙත් මේ විදිහටම කරනවා. සාස්ත්‍රුණ වහන්සේ ගණන් ගන්නෑ. අන්තිමට යන්න හදනකොට තුච්ච පොටිල යනවද? තුච්චයා කියලා කිව්වා. ඇයි තුච්චයා කියන්නේ? හිත කැඩුනා. අනේ ස්වාමීනි ඇයි මම මෙච්චර දෙයක් කළා මට තුච්චයා කියන්නේ? තථාගතයන් වහන්සේලා හතර නමක් පහු තුන් නමක් පහු කළා මෙතනටත් ඇවිදින්න. මේ හතර වෙනියත් පහු කරන්නද උඹ හදන්නේ? මේ උඹට තුච්චයා කියන්නේ තු වෙන මොකක් කියන්නේ? තමන්ගේ වැඩේ කරගන්න. එහෙනම් ඔබ දැන් රහතන් වහන්සේලා කී නමක් පහු කරනද බලන් ඉන්නේ සාදු කී කිය. පිටුදෙනි තමන්ගේ වැඩේ කරගන්න. තමන්ගේ වැඩේ කරගන්න විදිහ තමයි මේ කියලා දෙන්නේ. ඉස්සෙල්ලා බලන්න දැන් මේ කියන එක එහෙනම් හොඳට බලන්න ඕනි. මේ ධර්මයේ අහන ගමන් යෝනි ඉස මන ඉසිකාර කරන්න තමන්ගේ ජීවිතයට දදා මෙනෙහි කර කර බලන්න. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව තෘෂ්ණා කහට ඔක්කොම ගැළවි ගැළවි යනවා. අන්න ඒකයි කිව්වේ යෝනිසෝ මනසිකාරයේ කියන එක අරිහතේ දක්වම අවශ්‍ය දෙයක්. එහෙනම් දැන් ඒක කරන්න ඕනේ මෙතන ඉඳගෙන. සද්ධර්මයේ ඇහෙන වාරයක් ගන්න මේ ඇහෙන කරුණු ටික මොකද හිත හරි වේගවත්. ඔබගේ ඔබ හිතන තරම් වේගෙන් මට කතා කරන්න බෑ. එහෙනම් මේ අහන වෙලාවේදී මේ කියන උදාහරණේ ටක් ගාලා තමන්ගේ ජීවිතේට දාලා බලන්න ඇත්තනේ ඉන්න. ඇත්තනේ ඉන්න මම පිළිනවනේ ඉන්න. හදේ ඉන්නේ ඉන්න මේ කියන එක නේ එහෙම නේ ඉන්න. එහෙනම් ඔන්න ඔය විදිහට පිංගුතුනි එකින් එක මනසට දාගෙන යන්න. ඒ යනකොට පිංගුතුනි ඔබට තේරේ අවිද්‍යාව තෘෂ්ණා ගැළවි යනවා. අන්න යෝනිස මනසිකාර වෙනව හොගා. මන ඉසිකාර කරගෙන ඉන්න යෝනිසට. එතනින් මිදෙන්න දෙන්න එපා මන. මනටි ගහන වෙලාවේ විතරයක් මතක් වුණොත් මොකද වෙන්නේ? දැන් වෙන එකක් නේ හිතන්නේ. එහෙනම් යෝනිස දක්වා මන ඉසිකාර වෙන්නේ නැහැ. එහෙනම් එතනට මේක කරගන්න. අවිද්‍යා තෘෂ්ණා නසන අරමුණින් මේක කරගන්නවා. ඒක තමයි එළඹෙසිරි සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. සිහිය මොකද්ද? සිහිය කොහෙද පිටවගෙන ඉන්නේ? නිවනේ. නිවන කියන්නේ මොකද්ද? රාගක් යෝ නිබ්බානං, ද්වේෂක් යෝ නිබ්බානං, මෝහක් යෝ නිබ්බානං. තියෙන එළඹෙසිරි සිහිය කියලා කිව්වෙ ඔන්න ඕක. එළඹිලා ඉන්න කියලා සිහියට. ඉතින් හැමතිස්සෙම රාගය ප්‍රහාණය කරන, ද්වේෂය ප්‍රහාණය කරන, මෝහය ප්‍රහාණය කරන ධම්ම අහන්න යෝනි. ඒක උදේසයි ධම්ම අහන්න. ඒකයි කිව්වේ යෝනි සමානසිකාර කරන්න කියලා. එහෙනම් දැන් ඔය පදවලට ගැටිලා හරියනවා. අදහස් දෙකක්ද ඔය කිව්වේ? වචන දෙකක් වුණාට අදහස් දෙකක් නෑ. දෙකේම එකයි තියෙන්නේ. ඉතින් ඕකට ගම්පටලෝගෙන හරියන්නේ නෑ කියන්නේත් ඒකයි. හරි. එහෙමනම් දැන් අපි බලමු. ඔන්න දැන් මේ කරුණු ටික හොඳට මෙතනින් එහාට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. මේ හේනේව. අපි මුලින්ම කල්පනා කරලා බලමු පින්වතුනි, අපි මේ ලෝකෙට ආදරය කරන්නේ ඇයි කියලා. මෙතන ඉන්න හැමෝම ලෝකෙට ආදරෙන්නේ. අපේ සංඝයා වහන්සේලාව අපි අතාරිනුක මේ වෙලාවේ. ඔබ මට කියන්න, මේ ගිහි පිරිස් මෙතන ඉන්නේ, ඔබ මේ ලෝකෙට ආසයිද නැද්ද? මේ ලෝකෙට තණ්හා කරලා තියෙනවනම්, මේ ලෝකෙට තණ්හා කරන්න හේතුවක් තියෙන්න ඕනේ. ඔබ ලෝකෙට තණ්හා. තණ්හාව නම් මේ තණ්හාවට තියෙන හේතුව බලන්න. මොකද්ද හේතුව මේ තණ්හාව කරන්න? එකපාරට කියන්න එපා අවිද්‍යාව කියලා. වචනයක් විතරයි. අවිද්‍යාව කියලා කියන්නේ වචනයක් විතරයි නේද? එහෙනම් මේ වචනේ පාවිච්චි කරන්න එපා. අවිද්‍යාව. කිව්ව ගම වැහිලා යන ඔක්කොම. ඒයි දන්නේ නැහැ නේද ඉතින් කියන්නේ මොකද්ද කිව්වේ කියලා? මේ ලෝකෙට තණ්හා කරන්න හේතුව මොකද්ද? ඔන්න ඕක හොඳට හිතලා බලන්න. ඔබ මේ ලෝකෙට කැමති ඇයි? මෙන්න මේක හොඳට විශ්ලේෂණය කරගෙන යනකොට අහුවෙනවා පින්වතුනි, මේ ලෝකෙට කැමති ඇයි කියලා. කැමති වෙන්නේ එකම එක දෘෂ්ටියකට පත් වුණාම. ඒ දෘෂ්ටිය තමයි මේ ලෝකේ මගේ කැමැත්තට තියෙනවා කියන එක. මේ ලෝකේ මගේ කැමැත්තට තියෙයි කියන මුලා දෘෂ්ටියට පත් වෙනකොට තමයි ඒ වස්තුන්ට ඇලෙන්න හිතෙන්නේ. ඔබ ඔබගේ දරුවටද ඇලෙන්නේ? එහා ගෙදර දරුවටද ඇලෙන්නේ? ඔබගේ දරුවට නේද? දැන් මාත් එක්ක කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අහන එකට විතරක් උත්තර දෙන්න. වැඩිය උත්තර ඕනේ නැහැ. සමහරු ඉන්නවනේ එක ප්‍රශ්නයක් ඇහුවාම අපිට තියෙන සද්ද නැතු වෙන එතනින් යන දේශනේ අය අරයි යනවා. එහෙම නැතුව අහන ප්‍රශ්නෙට උත්තරේ දීලා මේක තේරුම් ගන්න බලන්න. ඔබගේ දරුවටද එහා ගෙදර දරුවටද ඔබ වැඩිපුර ඇලිලා තියෙන්නේ? ඔබගේ දරුවට. හේතුව මොකද්ද? ඔබ කියන විදිහට ඔබගේ දරුවා ඉන්න නිසා නෙමෙයි. ඔබේ දරුවා උනේ. ඔබේ දරුවා උනේ ඔය දරුවා ඔබ කැමති පරිදි යන්තමින් හරි පවත්වන්න පුළුවන් හින්දා නෙමෙයිද? අල්ලපු ගෙදරක හිටු කිව්වොත් ඉන්නවද? නැහැ. ඉතින් ඌ ඔබේ දරුවා නෙමෙයි. හැබැයි ඔබේ කාට හිටු කියලා කිව්වොත් ඉන්නවා. ඌ යම් දවසක හිටු කියලා කියනකොට හිටියේ නැත්නම් ඔබ මොකද්ද කියන වචනේ? තෝනමහ පරේක්. පරය කියන්නේ මොකද්ද? අනුන්ගේ කාට. තෝනම් මගේ එකෙක් නෙමෙයි බොල. ඇයි? ඔබ මං කියන විදිහට ඉන්නේ නැහැනේ. කසිප්පු කාර්යයත් ඕකම කියනවා තමන්ගේ ළමයින්ට. කසිප්පු කාර්යයා පන්සල් රසිප්පු කාර්යයාගේ දරුවෝ හාමුදුරුවොත් එක්ක හරියටමත් හාමුදුරුවොත් එක්ක පන්සලට ඇවිදින්න බණ භාවනා කටයුතු කරනවා. කසිප්පු කාර්යයා කතා කරනවා, යකෝ යමයි යන්නේ කියලා කසිප්පු පූලියක් තියෙනවා අරන් එන්නේ. ඒ වෙලාවේ දරුවෝ කියනවා, නෑ ලොකු හාමුදුරුවෝ කියලා දින්නේ මේවා කරන්න හොඳ නෑ, මං ඉන්නේ නැහැ. තෝනම් මගේ එකෙක් නෙමෙයි බොල. එහෙනම් ඒකත් කියනවා මගේ කෙනෙක් නෙමෙයි කියලා. එහෙනම් මේ මගේ කියන්නේ මොකටද? මගේ කියලා කියන්නේ දෙගොල්ලෝ මේ මගේ වසඟේ පවතින දේවල් වල පවතිනවා කියලා හිතන් ඉන්න හින්දා තමයි මේ මගේ කියලා ඇලෙන්නේ උතන්ට ගිහිල්ලා. මම කියලා ඇලෙන්නේ. ඔය මම මගේ කියන මුලා දෘෂ්ටියට එන්නේ ඔන්න උතන. මේ ශරීරයට ඇයි මම මගේ ශරීරය කියන්නේ? ඇයි මේ මහත්යාගේ ශරීරයට මම මගේ ශරීරය කියන්නේ නැත්තේ? ඔන්න මගේ ශරීරය. ඉස්සියන් ඉසුණා. ඒක නිසා මගේ ශරීරය මූ හරි කී කරුයි. පාත් කරහන් පාත් කළා. නැගිටහන් ඉවොත් නැගිටිනවා. ඒකට අදාළ සංඛාර වඩනකොට ඒ අදාළ සංඛාරයට අනුව මේක ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මම මේකට කියනවා මොකක් කියලාද? මගේ ශරීරය. ඇයි මට ඕන විදිහට පවතින හින්දා. ඒක නිසා සිංහදින මම තව තවත් මේකට ආදරෙයි. අපි හිතමු කාට හරි කවුරු හරි කෙනෙකුට ඔහොම ඉඳදී එකපාරට මේ අත නවන්න බැරි වෙනවා. මේ අත නවනවා නවන්න බැරි වෙනවා. ඌ මේ අතට ආදරේ, මේ අතට ආදරේ. උත්තරයක් දෙන්න. ඌ මොන අතටද දැන් ආදරේ? මේ අත නවන්න නවන්න නැවෙනවා. කියනකොට නැවිලා එනවා. ඔක්කොම කියන කියන හැම එකම කරනවා මේ අත. හැබැයි මේ අතට දැන් ලෙඩක් හැදිලා මේක නැවෙන්නෙත් නැහැ, දිගහැරෙන්නෙත් නැහැ. එහෙම තිබිච්ච පරිදි තියෙනවා. මෙච්චර කල් අත් දෙකටම මගේ ආදරේ කියගේ හිටපු එක දැන් ආදරේ කරන්නේ කාටද? මේ අතටද මේකටද? මේකට. ඇයි ඒ? මම මගේ වෙන්නේ මේක විතරයි තාම. මොකද මේක මම මගේ වෙන්නේ නැහැ. එහෙනම් ඔය දෘෂ්ටිය හොඳට බලන්න. මේකට මගේ ශරීරය කියලා කියන්නේ මේක කියන දේ කරන්නේ හින්දා. මං කියනවා උත්සාහං කියලා අර මහත්යාගේ ඇඟට කියනවා. ඉස්සෙයිද? මම මෙහි සංකාර වඩන අර මහත්යාගේ අත ඉස්සෙන්න කියලා. ඉස්සෙයිද? නෑ. ඒක නිසා මගේ වසඟේ පවත්වන්න බැරි නිසා තෝනම් මගේ නෙමෙයි. එහෙනම් ඔය බලන්න ඔය මුලා දෘෂ්ටිය හොඳට. මගේ වසඟේ පවත්වන්න පුළුවන් වෙනකොට, ඒ පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉන්නකොට පවත්වන්න පුළුවන් නම් අන්න ඒකට ඇලෙනවා. පවත්ව ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? ගැටෙනවා. එහෙනම් ඇලීම ගැටීම වෙන විදිහ බලන්න. ඇලීමක් ගැටීමක් සිද්ධ වෙන්නේ මොකක් හින්දාද? මුලාව හින්දා. එහෙනම් මොකද්ද මේ මුලාව? මුල ආවේ කොහෙන්ද? අවිද්‍යාවෙන්. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකටද වෙන්නේ? යථාර්ථයේ නොදැනීම. යථාර්ථය දන්නේ නැහැ. දන්නේ මොකද්ද? මගේ වසඟේ තියෙනවා කියලා. ඒක තමයි දන්නේ. ඒකද යථාර්ථය? නැහැ. එහෙනම් අවිද්‍යාවෙන් වැහුණා කියලා කියන්නේ ඒකයි. වසඟේ තියෙනවා කියලා හිතාගෙන ලෝකෙට එනවා. තව උදාහරණයක් ගමු. මේක හොඳට තේරුම් ගන්න. මං හිතනවා මේ ධර්මයේ අහපු අය ඉන්නේ. එහෙනම් මම මේ අපාය වගේ අරම මේ කියන්නේ යන්නේ නැහැ මෙතන. මැරුණොත් අපාගත වෙනවා කියලා විතරක් හිතාගන්න සෝතාපන්න නොවි. අන්න ඒක විතරක් හිතාගන්න. ඒ ටික ඇති හොඳටම. දැන් තව උදාහරණයක් ගන්න. ඔය දරුව බලාපොරොත්තු වෙන්නේ නැත්නම් දරුවත් ඒ කලින් කසාද කරගන්න කද බලමු. කසාදයක් බලාපොරොත්තු වෙන ඉන්න කොල්ලෙක් ඉන්නවා. මේක මේ කසාදයක් කරගන්න යන්නේ තමන් වසඟේ මේක තියෙයි කියලා හිතාගෙන නෙමෙයිද? තමන් කැමති පරිදි සියල්ල වෙයි කියලා හිතාගෙන නෙමෙයිද මූ කසාදෙට හා කියන්නේ? හොඳට හිතලා බලන්න. කසාද බඳින යන දවසේ එකපාරට දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා, උඹ දැන් කසාද බඳින්නනේ යන්නේ. ඕම් බලහන් කසාද බැඳහම උඹට වෙන දේ කියලා පෙන්නනවා එක වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙනවා කසාද බැඳලා පස්සේ දවසේ බිරිඳට බාලක පස්සඝාත රෝගේ හැරි මොකක් හරි එකක් හැදිලා වෙලා පස්ස පැත්ත පන්නේ නැති වෙනවා. එතනින් එහාට බිරිඳව හැමතිස්සෙම උඹට ආරක්ෂා කරන්න වෙනවා. දැන් මූ කසාදේ කරගනීද? දැන් මූ කසාදේ කරගනීද? නෑ. එහෙනම් දැන් මෙච්චර වෙලා කසාදේ කරගන්න කැමැත්තෙන් හිටියේ ඇයි? මූ හිතන් හිටියේ මේ ඉන්න විදිහට ඔක්කොම වෙයි කියලා නෙමෙයිද? ඔන්න ඕක තමයි මුලාව. ලෝකයේ හැදෙන හැටි දන්නේ නැහැ. මුලාවටපත් වෙනවා. දෙයියෝ යදින්නේ ඒකයි. අනේ මං කැමති විදිහ මේක මේ පූජාවත්ටි ආරම් මට මේක කළා දීයා. ඉතින් මේකුගේ හිතේ දෙවරු වෙන්නේ මේ අනුගේ රෙදි හොදන්න කියලා. ඒක නිසා බලාපොරොත්තුෙන් ඉන්න පූජාවට්ටිය රුපියල් 500ක විතර පූජාවට්ටියක් දීලා කෝටියක වැඩ කරගන්න දෙයියෝ ලබුවා. ඔය මුලා දෘෂ්ටිය නිසා ඔය වෙන්නේ ඔක. මම මේ කියන්නේ පූජාවට්ටි තියන්න එපා කියන හැම නෙමෙයි. දේශනා අහලා බලන්න ඒව හරියට කරන විදි කියලා තියෙනවා. කොහොමද කරන්න ඕනේ, මොනවද වෙන්නේ, එවෙන් කවුද ඔවට උදව් කරන්නේ හැම එකම කියලා තියෙනවා. ඒ ඉන්න මම ඒව කතා කරන්නේ නැහැ. ඒව හැබැයි වැරදියට ගන්න එපා කවුරුත්. එකකටවත් පහර ගහන්න නෑ මම. අඩුම තරමේ ක්‍රිස්තියානි ආගමට මුස්ලිම් ආගමට කිසිම තැනකට මම පහර ගන්න කෙනෙක් නෙමෙයි. ඇයි? ක්‍රිස්තියානි අය 10000කට එහා පැත්ත බණ අහනවා. මුස්ලිම් අය 1000කට 2000කට එහා පැත්ත බණ අහනවා. ඔක්කොම තොප්පි දාගෙන තමයි අහන්නේ. අපෙන් අහනවා දැන් මේකෙන් ගැලවෙන්නේ කොහොමද? මම මොකෙන් ගැලවෙන්න තියෙන්නේ? තොප්පියෙන් ගැලවෙන්නේ. තොප්පියෙන් ගැලවෙන්නේ නෙමෙයි බුදුහාඳුරෝ බණ කියුවේ. රාග දේශ මොහ වලින් ගැලවෙන්නේ. තොප්පිය දාගෙන රාග දේශ මොහ ගලවගෙන පිරිනිවන් පාපල්. ඔතනින් මිදෙලෙන්න ගියොත් මොකද වෙන්නේ? පරපුරම කපලා කොටලා දා ඊට පස්සේ ආගම පාවල දුන්නයි කියලා. එහෙනම් මොකද කරන් තියෙන්නේ? ඔතන ඉඳගෙන මේක අවබෝධ කරගෙන නිවන් දැකපල්ලා. ආගම් මාරු කරන්න දෙයක් නැහැ. එහෙමයි අපි කතා කරන්නේ. එහෙනම් කාටවත් දොස් කියන්නේ නැහැ නේ? එහෙනම් මෙතනවත් දොස් කියනෝ නෙමෙයි. එහෙනම් බින්දල මේ මුලා දෘෂ්ටියකට ආවට පස්සේ එක එක්කෙනා පස්සේ යන හිඟන්නේ බවටපත් වෙනවා. ඇයි? මගේ කැමැත්ත මේක. මේකට අනුවම මේක මට කරගන්න ඕනි. මොකද ඇලෙන්න කැමති, ගැටෙන්න අකමැති. ඒක නිසා මේකට අනුවම ඔක්කොම වුණොත් මොකද වෙන්නේ? හරි සතුටුයි. ඇලිලා ඉන්නේ වටේම. ඒක නිසා මොකද කරන්නේ විවිධාකාරයෙන් ඔය වෘත සමාදන් වෙනවා. ඔය දේව පූජා පවත්වනවා කියන්නේ වෘතය. සෝතාපන්නය ඔය වෘත වලින් මිදෙනවා ඔක්කොගෙන්. ඒ කියන්නේ දේව පූජා තියන්නේ නෙමෙයි. කරදරයක් ආවොත් පූජාවක් තියලා බේරගන්න කියලා කියනවා. නැත්නම් ඒවම පෙන්වලා දෙන්නම් ඉස්සරහට. හරියට දැනගන්න. අරිහතුන් වහන්සේ කියන්නේ කවුද? සෝතාපන්නය කියන්නේ කවුද කියලා. අර කට්ටිය අරිහතුන් වහන්සේ කියන්නේ තමයි හිතන් ඉන්නේ සෝතාපන්න කියලා. ඒක නිසා කියනවා සෝවාන් වෙන්න මගේ අම්මේ කල්පයකට වෙන්න බෑ. එහෙම තමයි කියන්නේ. ඇයි? අරිහතුන් වහන්සේ ගැන හිතන් ඉන්නේ. අරිහතුන් වහන්සේ කල්පයකට වෙන්න බැරි නෑ. කොන්ද පණ නැත්නම් මේක කරගන්න අන්න එතකොට නම් බෑ තමයි. මාර්ගයේ වඩන්න නැති එකට අවුරුදු කීයක් ඇයිද නිවන් දකින්නේ? උත්තරයක් දෙන්න. මාර්ගයේ වඩන්න නැති කෙනෙකුට අවුරුදු කීයක් ඇයිද නිවන් දකින්නේ? අවුරුද්දකින් පුළුවන් ඒ. දෙහිකින්? කල්පකින්? කල්ප 10කින්? කල්ප කෝටි 7000කින්? ඒත් බෑ. එහෙනම් මාර්ගයේ වඩන්න නැති එකේ කිව්වොත් නිවන් දකින්න බෑ කියලා හරියට හරි. කියපු කතාව හරියට හරි. එයාට. හැබැයි ඔබට නෙමෙයි. මාර්ගයේ වඩන කෙනාට මාර්ගයේ වැඩෙන්නේ නැත්නම් බුදුහාමුදුරන්ගේ දහම මොකක් හරි විකෘතියක් තියෙන්නේ නැහැ. මගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දහම පොඩ්ඩක්වත් විකෘති වෙලා නැහැ. කවුරුත් ඒකට එහෙම ඇඟිල්ල දික් කරන්න එපා. මගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දහම හරි නිර්මලයි. ඒක එහෙම්මම තියෙනවා. උන්වහන්සේගේ බුද්ධ රත්නේ එහෙම්මම තියෙනවා. මාර්ගයේ වඩල බලන නිවන් දකින්නවද නැද්ද කියලා. ඒකයි කියන්නේ. එහෙනම් දැන් ඔන්න ගන්නකො කරුණ. එහෙනම් දැන් මේ මුලා දෘෂ්ටියක් තියෙනවා කියන එක ඔබට තේරෙනවා. අපි තව උදාහරණයක් ගමුකෝ. දරුවෙක් ඕනේ කියලා ජෝඩුවක් සැරසෙනවා දරුවෙක් හදන්න. දැන් මට දරුවෙක් ඕනේ කියලා හිතාගෙන ඉන්නේ. දැන් මේ දරුවෙක් ඕනේ කියලා හිතාගෙන ඉන්නේ කොහේ හරි ගෙදරකට ගියා. ගෙදරකට ගිහින් ඉඳගෙන ඉන්නකොට අනේ හුරතල් කෙලි පැංචියක් ආවා නටනට ඇවිදින්න. ළමං ඉස්සරහා පොඩ්ඩක් නටලා කරලා ගියාම හරි හුරතල් හරි ආසයි ඉතින්. දැන් ඕක හැදුනා හිතේ. ඕකේ හිතේ හැදුනාම දෙන්න කතා වෙනවා. අනේ මේ වගේ එකක් හම්බුනා නම් කොච්චර දෙයක්ද. දැන් එහෙනම් දැන් මගේ වසඟේ තියන්න පුළුවන් එකක් හැදිලා තියෙනවා හිතේ. දැන් හිතිලා තියෙනවා අපිට හම්බ වෙන දරුවත් මොන වගේ වෙයි කියලා. අර වගේ වෙයි කියලා. අර බලන්න. දැන් ඔන්න ඕක තමයි පින්විතුලි මුලාව. දැන් හිතාගෙන ඉන්නේ අය හම්බ වෙන දරුවා අර වගේ වෙනවා. ඔය දෘෂ්ටිය දැන් ඉන්නේ. ඒක නිසා මොකද කරන්නේ? ඔන්න දැන් බය නැතුව ළමයි හදන්න පටන් ගන්න. ළමයා හදන්න කලින් දෙවි කෙනෙක්ව හම්බ වෙනවා කියලා අපි හිතමු. දෙවි කෙනෙක් ආවා. එළ කියලා දෙවියෝ අපිට දරුවෙක් ඕනේ. දෙවියෝ කියනවා දෙන්න පුළුවන්. 32 ඉන්නේ මෙන්න මූ කියලා. නහය නොක්කන් වෙච්ච හපු බැහිච්ච කේස් එකක්වත් නැති පාන්සු පිසාචයෙක් වගේ හේතු පෙන්නන මූ තමයි එන්නේ ඉන්නේ. ඔය දරුවා ඕනේ අය අතුරුසන්. දරුවව ඕනේ කවුරු හරි ඉන්නවද? එහෙනම් දැන් ඇලිලා හිටියේ කාටද මේ දරුවෙක් ඕනේ කියලා? ඇලුනේ හේතුව මොකද්ද එහෙනම්? ඇලිච්ච හේතුව තමයි තියෙන්නේ තමන්ගේ කැමැත්ත ඉෂ්ට වෙයි කියලා තමයි ඇලෙන්න ගියේ. ඉස්ස උන් නැති වෙනකොට තමයි ගැටෙන්නේ. එහෙනම් ඔන්න ඔය මුලාව මොකද්ද කියන එක තේරුම් ගන්න. ඇලීමක් ගැටීමක් තියෙනවනම් මුලාවක් තියෙනව උතන. මුලාව නිසා ඇලෙන්නේ ගැටෙන්නේ. එහෙනම් මුලාව තමයි අරගත් දෘෂ්ටි. මොකද්ද මේ දේවල් මගේ වසඟේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටි. එහෙනම් දැන් බලමු එහෙනම් මගේ වසඟේ නැත්තේ ඇයි කියලා. දැන් කොතනකවත් තියෙනවද මගේ වසඟේ නැහැ කියලා? ඇතක් නැතක් මේ ශාසනයේ නැහැ. මගේ වසඟේ ඇත මගේ වසඟේ නැත දෙකම නැත. මගේ වසඟේ ඇත්තේද නැත නැත්තේද නැත. එහෙනම් ඔය එකක්වත් ගන්න බෑ. ගන්න ඕනේ දහම සාතුරුන් වහන්සේ දේශනා කළා. උපතිස්ස පිරිවැජිය ගිහිල්ලා අස්සජී මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ වාද ගුරුවරයාගේ වාදේ මොකද්ද? ඇයි ඒ කාලේ තිබ්බ 62ක් වාද. ඒ කාලේ විතරක් නෙමෙයි මේ ලෝකෙට වාද හැදෙන්න පුළුවන් 62යි. ආගම් වාද හැදෙන්න පුළුවන් 62යි. ඔය 62න් 18ක් ආත්මවාදී 44ක් අනාත්මවාදී. කරුමෙට දැන් බුද්ධ ආගමක් දාගෙන කොහටද? 45 වෙනි එකට අනාත්මවාදීට. ආත්මයක් අනාත්මයක් පනවන දැනක් නෙමේ ශාස්ත්‍රීය සාසනය. අන්න ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගේ වාදේ මොකද්ද? අන්න ඒ වෙලාවේ කියනවා මම දහම එතර දන්නේ නැහැ මං අලුත් ඇවිද්දේ. හැබැයි මහරහතන් වහන්සේ නමක් මේ කියන්නේ. එහෙනම් ඔතනින් තව උත්තරයක් එනවා. අනේ අපිට බණ දන්නේ නේ අපි. අපි බොහොම අඩුවෙන්නේ දන්නේ. ඉතින් අපිට නිවන් දකින්න පුළුවන්ද? ඉතින් නිවන් දැකලා තියෙන උතුමේ කියන්නේ මම වැඩි බණ දන්නේ නැහැ මම මේ ළඟදිම ඇවිදි උනේ කියලා. මහරහතන් වහන්සේ නමන්නේ මේ කියන්නේ. එහෙනම් මේක දෙන්නේ මේ මුළු ත්‍රිපිටකෙම දැනගෙන ඉන්න ඕනේ නැහැ මේ නිවන් දකින්න. එක සූත්‍රයක් හොඳටම ඇති තමන්ට හරියට අවබෝධ කරගත්තා නම් නිවන් දකින්න. මහයිලින් දේවල් හිතා ගන්න යන්න එපා. එහෙනම් දැන් ඔන්න ඇහුවාම කියනවා මං හරියට මං ගොඩක් දන්නේ නැහැ, මං දන්නේ ටිකෙන් කියන්න. යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ. මේ සියල්ල හේතුන්ගෙන් හටගෙන තියෙනවා. ඒ හේතු නැති වුණොත් ඵල නිරුද්ධ වෙනවා. ඔන්න ඔය වාදයක් තියෙන්නේ. ඔන්න ඔතන තමයි තියෙන්නේ පිරිසුදු නිවන තියෙන්නේ. ඔය ඔතන අල්ලගත්තේ නැත්නම් ඔතන තියෙන්නේ පටිච්ච සමුප්පන්නතාවය. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදය දකිද හෙතෙම ධර්මයේ දකිනවා. එහෙනම් යමෙක් පටිච්ච සමුප්පාදය දැක්කේ නැත්නම් කොච්චර කළත් ධර්මයේ දකින්නේ නැහැ, ධර්මයේ දකින්නේ නැති කෙනා බුදුන් දකින්නේ නැහැ. බුදුන් දකින්නේ නැහැ කියලා කියන්නේ සෝතාපන්න වෙන්න බෑ. උඩ දාගෙන භාවනා කළත් වැඩක් නැහැ පින්වතුනි, ධර්මයේ දැක්කේ නැත්නම් බුදුන් දැක්කේ නැහැ. අපේ පැරණන්ගේ වචනයක් කියනවා බුදුන් දැක නිවන් දකින්න ඕනේ කියලා. ඉතින් අපේ දැන් ඉන්න මොඩියෝ හිතන් ඉන්නව මොකද්ද? මේ බුදුන් ඇස් දෙකට දකින්න ඕනේ. ඒක නිසා මෛත්‍රී බුදුහාඳුර බුදු වෙනකම් බලන් ඉන්නවා. ඒක නෙමෙයි බුදුන් දැක නිවන් දකින්න කියලා කිව්වේ. බුදුන් දකින්නවා කියලා කිව්වේ ධර්මයේ දකින්න එකට. එහෙනම් ධර්මයේ දැකලා තමයි නිවන් දකින්නේ. නිවන් දකින්නවා කියන්නේ සෝතාපන්න වෙනවා. සෝතාපන්න වීමේදී නිවන දකින්නවා, දුටු නිවන සාක්ෂාත් කරනවා අරහත් වේදී. එහෙනම් දුටු නිවන සාක්ෂාත් කරන්න තියෙන අරහත් වේදී දකින්න නැතුව යන්න බෑ එතනට. ඔබට තේරෙයි මේ කියන කටයුතු තුළදී. එහෙමනම් දැන් බලන්න, එහෙනම් මේ ලෝකේ හැදෙන්නේ කොහොමද? මේක මේ පවතින්නේ කොහොමද? මේ මොකද්ද මේ? තමන් වසඟියේ නෑ කියලා කියනෝ, තියෙනවා කියලා කියනෝ, ඔය දෙකම ගන්න බෑ. එහෙනම් මොකද්ද ක්‍රමවේදය? යේ ධම්මා හේතු පබව. එහෙම නැත්නම් මේක ගන්න. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔන්න ඕක තමයි පින්වදින මේ නිවන්මගේ සාරය. හේතුම් පටිච්ච සම්භූතං. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙනවා. හැදෙනව නෙමෙයි. උදා වෙනවා. උදා වෙවි තියනවා. මක් වෙනකන්ද? හේතු සපයනකම්. හේතු තියනකම් ඵලය උදා වෙවි තියනවා. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඵලය නිර්ුදා වෙනවා. ඔය නිරෝධ වෙනවා කියලා කියන්නේ නැති වෙනවට නෙමෙයි. උදා වෙවි තිවිච්ච එක නිර්ුදා වුණා. උදා වෙන එක නැවතුණා. එහෙනම් දැන් ඇතිවීමක් එහෙම තියනවද කොහේ හරි? නෑ. තියෙන්නේ මොකද්ද? උදා වීමක්. එහෙනම් උදා වීමක් තියෙනවා, නිරෝධ වීමක් හෙවත් වැය වීමක් තියෙනවා. එහෙනම් උදා වෙන එක නැවතුවොත් මොකද වෙන්නේ? වැය වෙනවා. උදාහරණයකට ගමු. මේ වීදුරුව, මේ වීදුරුව උස්සනවා උස්සනවා උස්සනවා. දැන් මම මෙතන තියාගෙන ඉන්නවා. මේ මට්ටමට මේක තියාගෙන ඉන්නේ මගේ මෙහෙ ලොක් වෙලා නැහැ කොහෙවත්. එහෙනම් මොහොතක් මොහොතක් නැහැ අර සංකාර වඩ ශක්තිය දෙනවා මේ අත තියාගෙන ඉන්නේ. එහෙනම් මෙන්න මේ අද ඔබ මේ දකින මේ දර්ශනේ උදා කර කර ඉන්නේ මම. මේ උදා වෙන එක නැවතුනොත් මොකද වෙන්නේ? වැය වෙනවා. ඩග්ගාලා මේක වැටෙනවා පල්ලෙහාට. එහෙනම් උදා වෙනකල් විතර විද්‍යාමාන වෙනවා. උදා වෙන එක නතර වෙච්ච ගමන් විද්‍යාමාන වෙන්නේ නැහැ නැවතත්. උදාහරණයකට ගන්න ලයිටර් එක. හැමෝම ලයිටර් එක කියන එක දැකලා තියෙනව නේද? ඔය ලයිටර් එක පින්වතුනි ගහලා අර බටන් එක ඔබාගෙන ඉන්න කල් ගින්දර එනවා. ඇයි? ඕක හැදෙන්නේ හේතු තුනකින්. ගින්න කියලා එකක් මේ ලෝකේ නැහැ. හැදෙන හේතු ටිකක් විතරයි තියෙන්නේ. ඔය හේතු ටික සකස් වෙච්ච ගමන් විද්‍යාමාන වෙනවා. හේතු ටික ගැළපීලා බැඳිච්ච ගමන් විද්‍යාමාන වෙනවා. හේතු එකක් හරි නැති වෙච්ච ගමන් නැති වෙලා යනවා. විද්‍යාඥයෝ හොයලා දීලා තියෙනවනේ. දහනය වෙන ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. ඔක්සිජන් තියෙන්න ඕනේ. උෂ්ණත්වයක් තියෙනවා. රස්නයක් තියෙනවා. එහෙනම් ඔය තුන තියෙනවනම් ඔය තුනේ එකතුවට කියනවා ගින්න කියලා. එහෙනම් හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල. දැන් ඔතන ඔබගේ කැමැත්ත කොහෙද තියෙන්නේ? ඔය සමීකරණේ කොතනද ඔබේ කැමැත්ත තියෙන්නේ? ඔය සමීකරණේ කොතනද ඔබේ අකමැත්ත තියෙන්නේ? එහෙනම් කැමැත්තෙන්වත් අකමැත්තෙන්වත් මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හේතු සැකසුනොත් කැමැතිවත් නැතත් මොකද වෙන්නේ? ඵලය හැදෙනවා. අද මිනිස්සු කැමති නැත්තේ ඵලයට. හැබැයි හේතු සකස් කරනවා. අනේ අනේ හාමුදුරනේ මට නම් බල්ලෙක් වෙන්න බෑ. හැබැයි බල්ලා වෙන්න බල්ලා උදා කරනවා ඉන්න ගමන්. පන්සලට එන්නේ උන් අහරෝල යවනවා. ඌට වඩා හොඳ පන්සලක් තියෙනවා. ඔහොම නෙමෙයි, හොඳට වැඩ කරගෙන යන පන්සලක් තියෙනවා. ඒකට ඵලය උඹල. බලු වැඩ කර කර ඉන්නවා පන්සල ඇතුළට වෙලා. හැබැයි මොකද වෙන්නේ? බල්ලා වෙන්න බෑ. ඉතින් දැන් මෙයා කැමති නැන්නේ බල්ලා වෙන්න. බල්ලා වෙන්න කැමතිද අකමැතිද කියන එක බලපානවද බල්ලෙක් වෙන්න? දැන් මේක කැමැතිද බල්ලෙක් කියන්නේ? මේ කැමැති වෙලා හිටපුවේ කියන්නේ. නෑ මු බල්ලෙක් දැන්. එහෙනම් උනේ කොහොමද? හේතු ටික සැකසුණා නම් ඵලයේ හැදෙන එක සක්කරයටවත් නවත්තන්න බෑ. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මගේ කැමැත්ත ඒව කොහෙවත් නෑ. මගේ අකමැත්ත ඒවත් කොහෙවත් නෑ. එහෙනම් කැමැතිද අකමැතිද කියන එක නෙමෙයි බින්දුනේ මෙතන තියෙන ප්‍රශ්නේ. හේතු සකසනවද කියන එක. එහෙනම් ගින්න අර ගහපු ලයිටරේ හේතු දන හේතු දන හේතු සමානයි ඵල. ඔන්නාව සමීකරණය. එහෙනම් ඔය කියපු එකේ දාහ්‍ය ද්‍රව්‍ය සපයන කල, ඔක්සිජන් තියෙන කල, උෂ්ණත්වයේ තියෙන කල් ඔය ඵලයේ තියෙනවා. එහෙනම් අර බටන් එක ඔබාගෙන අපි මොකද්ද කරන්නේ? ඔක්සිජන් කොහොමද තියෙනවා? උෂ්ණත්වයේ කොහොමද තියෙනවා? එහෙනම් බටන් එක ඔබාගෙන අපි මොකද්ද මේ කරන්නේ? අර දාහ්‍ය ද්‍රව්‍යයේ එවනවා එවනවා එවනවා ඉවරයක් නැහැ. එහෙනම් ඕක එවන තාක් කල් මේ ගින්න විද්‍යාමාන වෙනවාද? ඔව්. මේක නතර වුණොත් මොකද වෙන්නේ? ගින්න නැහැ. කොහෙටද ගින්න ගියේ? ලයිටරේ ගහනකොට කොහෙන්ද ගින්න ආවේ? අර අර අර ජනෙල්ලෙන්ද? උඩින්ද යටින්ද කොහෙන්ද ආවේ? කොහෙද ওই ගිනි තැම්පත් වෙලා තියෙන්නේ? මොන ගිනි කන්දේ ඉඳලාද ඕවා එන්නේ ලයිටර ගහද්දි? එහෙනම් පින්වතුනි ඇතයයි සම්මතයක් පනවන්න බෑ. නැත කියලා දෙයක් පනවන්න බෑ. මෙතන තියෙන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුම් උදා කරන කල් ඵලය හැදෙනවා. හේතු නැති කරපු ගමන් ඵලය නැහැ. එච්චරයි ඔතන තියෙන්නේ. එහෙනම් දැන් අද ඔබ ජීවතුන් අර ඉන්නේ ඔබ කැමති හින්දා. ඕවට මට උත්තර දෙන්න දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මේක. අද ඔබ ජීවතුන් අතර ඔය දැන් ඔය පුටු අකුරට වෙලා පතබාලා ඉන්නේ ඔබ කැමති හින්දා. නැත්නම් ඔබේ හතුර අකමැති හින්දා. එහෙනම් මොකද්ද මේ ඔබ උතන ඉන්න හේතු? ඒකට අදාළ හේතු ටික ගැළපීම නෙමෙයිද? එහෙනම් හේතු ටික ගැළපීලා තියෙන නිසා මහා වීරයෙක් වගේ ඉන්නවා පුටුවට වෙලා ඉඳගෙන. එක හේතුවක් පොඩ්ඩක් එහෙම වුණා නම් අන්තබලකාරය තමයි. පැත්තක් ඉවරයි. දැන් ඉතින් මෙතේ අතෙන් උස්සර තමයි මේ අත තියාගන්නනේ මේ පැත්තේ. දැක්කද? ඉතින් කැමැත්තද වෙන්නේ එහෙනම්? හොඳට තේරුම් ගන්න. මේ රොකට් සයන්ස් නෙමෙයි නේ කියන්නේ. බොහොම සරල දහමක් මේ කතා කරන්නේ. දෙක වසර ළමයෙකුට බැරිද නිවන් දකින්නද? එහෙනම් විශාඛාව දෙක වසරේදී හත් අවුරුදු වී කියන්නේ දෙක වසර? දෙක වසරේදී සෝතාපන්නුනේ රොකට් සයන්ස් අහලා නේ? මේ සරල දහම් නියාමයේ අහලා. එහෙනම් මේක හොඳට ඔළුවට ගන්න. කෝ දැන් එහෙනම්? කෝ ඔබගේ කැමැත්ත කොහෙත් තියෙන්නේ? එහෙනම් ඔබගේ දරුවාද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දා නේ? ඒකට ජීවත් වෙන්න හේතු තියෙන හින්දා. ඔය එක හේතුවක් හරියන් වුණා නම් ඒක ඉවරයි. එහෙනම් හේතු තියෙනකම් ඵලය තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් ඵලය නැහැ. ඔච්චර. හේතු උදා කරන. දැන් මම හේතු උදා කරන හොෝගාලා මේ කය පවත්වාගෙන යනවා. හුස්ම අදිනවා හොෝගාලා. ආයිෂේ අදිනවා හොෝගාලා. හුස්මයි ආයිෂයයි ඇද ඇද තමයි මම මේ ජීවත් වෙන්නේ. මම හුස්ම ගන්න එක නතර වුණොත් මොකද වෙන්නේ? ඉවරයි. ඇයි මේකට අවශ්‍ය හේතු සාධක තව කෝටියක් තියෙනවා. මේ අපේ දොස්තර මහත්තයගෙන් අහුවොත් එහෙම මේ කය පවතින්නේ මොන වගේ හේතු නිසාද කියලා. දොස්තර මහත්තයා ලිස්ට් එකක් ලියද්දී පැදුරක කොලේක එහෙම ලියන්න බෑ. ඒ ලිස්ට් එක පැදුරක ලියලා දෙයි. මේ නහර නිසා මොකද මේ නහර කැපුවත් මැරෙනවා. එහෙනම් නහරවල තියෙනවා නම් රක්ත ගානක් ඔය එක නහරවල කර කැපුවොත් මැරෙනවා. එහෙනම් වින්දුනේ ඔය එක නහරයක් ගන්න අපි ජීවත් වෙන හේතු සාධක නෙමෙයිද? එහෙනම් ඔය එක තනක් හරි ඩැමේජ් වුණොත් මොකද වෙන්නේ? ඉවරයි. එහෙනම් දැන් මහා උජාරුවෙන් ඉන්නේ මම මේ මම මැරෙන එකේ නෙමෙයි කියලා. මම ලෙඩ වෙන එකෙක් නෙමෙයි කියලා කොහොමද ඉන්නේ? ඒ ඉන්නෙත් මහා මුලාවකින්. ඇයි? මගේ වසඟේ පවතිනවා. ඕක තමයි ගත්ත මුලා දෘෂ්ටිය. මලගේ වල් වල යනවා බය නැතුව. අම්මේ අන්න අර අරුගේ අපේ මේ යාළුවගේ නිමල්ගේ අම්මා මැරිලානේ. යංගු මලගේද? ඒ කියන මීහරකට තේරෙන්නේ නැද්ද? මේ ළඟ ඉන්න අම්මත් ඊළඟ මොහොතේ මැරෙයි කියලා. ඒ විතරක් නෙමෙයි පිටින් තමන්ට තේරෙන්නේ නැද්ද? අර මැරිලා ඉන්න එක මැරෙන්න හිටපු එකෙක් නෙමෙයි. ඒ මැරිලා ඉන්න එක දැන් මැරිලා හැබැයි. ඔන්න ප්‍රශ්නේ. දැන් බලන්න හොඳට තේරුම් ගන්න ඔය ප්‍රශ්නේ. ඇයි ඔබට පෙර නිමිති පේන්නේ නැත්තේ? මුලා දෘෂ්ටිය හින්දා. ඒකට හිතෙනව මොකද්ද? ඔක්කොම උන් මැරෙනවා. කවුද මැරෙන්නේ නැත්තේ? මම මැරෙන්නෙත් නැහැ. මගේ උන් මැරෙන්නෙත් නැහැ. ඔය දෘෂ්ටිය එන්නේ ඇයි? මම මැරෙන්නෙත් නැහැ, මගේ උන් මැරෙන්නෙත් නැත්තේ ඇයි? මොකද හේතුව? මගේ වශයෙන් තියෙනවා. ඔය ඉන්න මුලා දෘෂ්ටිය. අපේ අම්මා මැරෙන්නේ. ඔන්න කවුරු හරි එකෙක් මැරිලා කියනවා අන්න ඇවිල්ලා අන්න මේ මේ ඇවිල්ලා දැන් භූතය වෙලා ඇවිල්ලා ගෙදර. උඹලගේ අම්මට මොකද උනේ? ආ එයා දිව්‍ය ලෝකෙනේ. උඹලගේ අම්මා දිව්‍ය ලෝකේ. අරුගේ අම්මා. අවුවා ඒකේ අපායයි. ඒකේ පෙරේති. ඇයි ඒ? ඇයි මගේ අම්මව මගේ වසගෙනේ තියෙන්නේ? අර අම්මා මගේ වසගෙනේ නෑනේ. ඒක නිසා එයා අපාය යන්න බොළුවා. මගේ එක්කෙනා යන්න බෑ. එයා දිව්‍ය ලෝකේ තමයි යන්නේ. පේනවද මුලා දෘෂ්ටි? ඕන එකක් අහලා බලන්න මගේ කියන එකක් කොයි වෙලාවත් පවත්වන්න නැද්ද කියලා මගේ වසඟේ. එහෙනම් හිමුදුරේ මගේ වසඟේ කියන එක තමයි මහ දරුණුම විනේ මේ නිවන් දකින්න. මම මගේ කියලා ගත්ත දෘෂ්ටිය කියලා කිව්වෙ ඔන්න ඕකට. ඒකයි මම කියන්නේ. සත්කාය දිට්ඨිය දුරු වෙනකොට ඕක දුරු වෙන ඔය දෘෂ්ටි කෑල්ල. ඉතින් අම් පටලෝ ගන්න ඔය උනාට. ඒකයි වචන පටලවන්න එපා. යථා ධර්මයේ තේරුම් ගන්න. එනම් මේ මම කියලා ගත්ත දෘෂ්ටි මේ මගේ වසඟේ තියනවා කියලා ගත්ත දෘෂ්ටියක් එක්ක මේ යන්නේ. ඒක නිසා තමයි මම මගේ කියලා දේවල් හැදෙන්නේ. නමුත් යථාර්ථය මොකද්ද? හැබැයි ওই දෘෂ්ටිය සහ මුලින්ම බිඳලා යන්නේ කොයි වෙලාවටද? අරිහත්යේදී. අහංකාර මමින්කාර මාන අනුසය නැති වෙන වෙලාවේ තමයි ඒක දුරු වෙන්නේ. නමුත් මූලික වශයෙන් අවබෝධ වෙනවා ඒක දෙයක්. ඒක මම පෙන්වන්නම් තව ටිකකින්. එහෙනම් දැන් මට කියන්න මේ ලෝකේ දින කිසිවක් ඔබ වසඟේ පවත්වන්න පුළුවන්ද? උත්තරේ දෙන්න. ඔබ කියනවා නම් පුළුවන් කියලා මේ පුළුවන් එක කියන්න අපි කතා කරලා බලමු. ඒකයි මම කියන්නේ. මොකද මට වැරද්ද තැනක් තියෙනවනම්. මොකද මම බුදුහාමුදුරුවෝද? නෑ. එහෙනම් මට කාගේවත් දහම වැරදි කියන්න අයිතියක් නෑ. ඔය සමහරු මාධ්‍යයට ඇවිල්ලත් කියන්නේ අහවලා වැරදි මං හරි කියලා. ඔය මෝඩ ගති ඔය පහන්නේ. ධර්මස්වාමී කවුද? කවුද ධර්මස්වාමී? මගේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙනම් උන්වහන්සේට විතරයි කියන්න පුළුවන් උඹ කියන එක වැරදි බල උඹ කියන එක හරි කියලා. එහෙනම් හැමෝටම තියෙන්නේ මොකද්ද? තමන්ට හරි කියලා දෙන දේ ලෝකෙට දෙන්න තියෙන්නේ. තමන්ට හරි කියන දේ කරගෙන යන්න තියෙන්නේ. අනිත් අය විවේචනය කරන්නේ නැතුව. එතකොට වැඩේ හරි. විවේචනය කළොත් එහෙනම් මොකද වෙන්නේ? මෝඩකමක් විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් විවේචන අහන්න යන්න එපා කාගේව. ඔබට විවේචනය කරන්න ඉන්නව දෙන්නේ. ඒ දෙන්න හැරෙන්න මේ ලෝකින කාවවත් විවේචනය කරන්න එපා ඔබ. පළවෙනිය තමයි බුදුහාඳුරුව. බුදුහාඳුරංග පුළුවන් තරම් විවේචනය කරන්න. විවේචනය කර කර කර කර කර කර කර කර කියන්නේ හාර හාර හොයන්න. හාරන්න හාරන්න. අර සඳුන් කඳක් හාරනෝ වගේ. තව තව තව තව සුවඳවත් වෙයි. පින්වතුනි මම තාම තථාගතයන් වහන්සේ කියන සඳුන් කඳේ පොත්ත විතරයි හාරන්නේ. එහෙනම් මට තාම ඕකේ සුවඳ හරියට දැනුන්නේ නැහැ. ඔය අරටුවේ මැද හරිය හාරන්න අපිට ජීවත් වෙන්නත් බෑ ඉතරක. ඒක හාරන්න පුළුවන් තවත් බුදුවරයෙකුට විතරයි. ඒකයි උන්වහන්සේලා අසම සම. එහෙනම් බය නැතුව විවේචනය කරන්න. ශාස්ත්‍රඥ වහන්සේ. අනිත් කෙනා කවුද විවේචනය කරගන්න ඕනේ? තමන්. තමන් විවේචනය කරන්න. අනුන්ගේ රෙදි අපුල්ලන්න එපා. තමන්ගේ රෙද්ද අපුල්ලගෙන තමන්ගේ රෙද්ද පිරිසුදු කරගන්න. මේ අවවාද දෙන්නේ පිංගුදින නැත්තම් ඔබ හැමතිස්සෙම තමන්ගේ කුණු කිල්ලෝට ඇඟේ තියාගෙන අනුන්ගේ රෙදි හොදනවා. ගොපල්ලෝ වගේ අනුන්ගේ හරක් නාවනවා කවනවා පොවනවා තමන්ගේ හරක බඩ කිනේ කිරි ටිකක්වත් ගන්න විදිහක් නැහැ ඒකෙින්ද එහෙම කරගන්න එපා හරි දැන් ආයි යන්න පැත්තට දැන් මට කියන්නේ එහෙනම් ඔබ වසගේ පවතින එකම එක දෙයක්වත් මේ ලෝකේ තියෙනවද තියෙනවනම් කියන්නේ අපි බලමු තිබුණොත් එහෙම බැරි වෙලා හරි බුදුන්ටත් වැරදිච්ච දෙයක් එහෙම තිබුණොත් කියන්න බෑනේ තියෙනවද නෑ හේතුන්ගෙන් නෙමෙයිද ඔය හැම දෙයක්ම හැදිලා තියෙන්නේ හරි හේතු ගැළපීලා බැඳීදී හොද්දක් හදලා තියෙනවද මෙතන ඉන්න කවුරු හොද්දක් හදලා තියෙනවද මෙතන ඉන්න කවුරු නෑ ඔබ හොදි හදලා නෑ ඔබ හදලා තියෙන්නේ මොකද්ද ඔබ හොද්දක් හැදෙන්න ඕනේ දේවල් දාලා තියෙන්නේ ඔබ හොද්දක් හැදෙන්න දේවල් දැම්මහම හොද්ද හැදෙනවා ඒ හැදිච්ච දෙයට කියනවා හොද්ද කියලා එහෙනම් කාටවත් හොදි හදන්න බෑනේ හදන්න පුළුවන් මොනවද? අර ඒවට හේතු එකතු කරන්න පුළුවන්. එහෙනම් හේතු උදා කරනකම් හොද්ද හැදෙනවා. අම්ම බත් හැලිය ලිපේ තිබ්බහම ඔය ගින්දර දාලා අම්ම යනවා ගෙට. ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ගින්දර ටික එළියට එනවා. ඇයි දර කෑල්ල පිච්චි පිච්චි එළියට එනවා. එතකොට අම්ම මොකද කරන්නේ? අර බත් හැලිය කියන බත් කියන ඵලය ගන්න නම් අම්ම මොකද කරන්නේ? හැම තිස්සෙම හේතු එකතු කරනවා. එහෙනම් අම්ම මොකද කරන්නේ? අර අර ටික ආයෙක ඇතුල් කරනවා. එහෙනම් අම්ම හේතු එකතු කරන තාක්කල් අර ඵලය හැදෙනව නේද? හේතු එකතු කරන එක නැවැත්වුවාම මොකද වෙන්නේ? ඵලය නිවරයි. එහෙනම් තැම්බීම කියන ඵලයට අර හේතු එකතු කරන්න ඕනේ. එහෙනම් හේතු උදා වෙනකල් තැම්බීම කියන එක වෙනවා. හේතු අයින් කරපු ගමන් මොකද වෙන්නේ? වැඩේ ඉවරයි. ඒක නිසා තමයි අම්මා කියන්නේ පුතේ ඔහුගේ ඉන්දර ඇදලා දහන් එළියට. ඒ කිව්වේ මොකද්ද? පුතේ නිරුදා කරහන්. මුලින් කිව්වා පුතේ උදා කරහන් උදා කරහන්. ඔන්න ඔය වචන පාවිච්චි කරා නම් තේරෙනවා මේ වැඩේ. පුතේ උදා කරහන් උදා කරහන් ඕක. ඒ කිව්වේ මොකද්ද? ඉන්දර ඇතුල් කර කර ඇතුල් කර කර හිටපන්. ආ පුතේ දැන් ඇති දැන් නිරුදා කරහන් ඕක. නිරුදා කරන්න කියන මොකද? ගින්දර ටික ඇදිර ඇදලා දාපන්. එහෙනම් දැන් හේතු සැපෙන්නේ නැහැ. එහෙනම් ඵලයක් නැහැ. එහෙනම් පින්වතුනි හේතු සැපේනකම් ඵලයේ තියෙනවා. හේතු සැපේ වෙනක නතර කරපු ගමන් ඉවරයි වැඩේ. එහෙනම් ඕකේ ඔබේ කැමැත්ත අකමැත්ත කියන එකක් නැහැ. එහෙමනම් දැන් මට කියන්න මෙන්න මේ කාරණාව. ඔබ වශයෙන් පවතින්නේ නැත්තම් ඔය දේ. ඔය වස්තුව නිසා ඔබ පෙළෙනවාද නැද්ද? ඔය වස්තුව නිසා ඔබ පෙළෙනවාද නැද්ද? හරි. එකපාරට වචන වලින් ගන්න බෑනේ. නෙය්‍ය පුද්ගලයෝ ඉන්නේ වැඩි හරියක් මේ කාලේ. එහෙනම් උදාහරණ උපමා උපමේය ගම්. හරි. ගම් එක උදාහරණයක්. දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකල් ඔබ පෙළෙනවාද නැද්ද? පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. ඇයි පෙළෙන්නේ? ඔබ වසඟේ තියෙනවා නම් මොකටයි පෙළෙන්නේ? ඔබ වසඟේ තියෙනවා නම් මොකටද පෙළෙන්නේ? පෙළෙන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඇයි? හොඳින් හිටහන් කිව්වා. වැඩේ ඉවරයි. නරකක් වෙන්න එපා. එහෙම හිතා ගන්නවනේ. එහෙනම් දැන් ඔබ පෙළෙන්නේ ඇයි? පෙළෙන්න එකම හේතුව පිංගුදිනි ඔබ දන්න ඔබ වසඟේ පවතින්නේ නැහැ. හත් දෙයියනේ පවතිනවා කියලා ඇලුනා. දැන් මං පෙළෙනවනේ මූහින්ද. මේ ගෙදරින් එළියට ගියේ කායි ගෙදර එන එකක් නැද්ද? විනාඩි 10ක් දුව ගෙදර එන්න පරක් වෙනකොට අම්මා බස්වලට එකට එන්නේ නැද්ද? එන්නේ පෙලි පෙලි නෙමෙයිද? අනේ මොනවා වුණාද දන්නේ නැහැ. බස් එක කැඩුනත් දන්නේ නැහැ. අනේ හරදරයක් වුණාද දන්නේ නැහැ කී කිය. එහෙනම් වසඟේ පවතිනවා නම් මොකටද පෙළෙන්නේ? මුලින් හිතාගත්ත වසඟේ පවතිනවා කියලා ඒක නිසා ඇලුනා දරුවෙකුට. දරුවෙක් ගෙන්න ගත්තා. ගෙන්න ගත්ත දවසේ ඉඳලා පෙළෙනවද නැද්ද? එහෙනම් පින්වතුනි මෙන්න මේක තමයි සම්බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්යය. උපදිනවද නැද්ද කියන එක ගැන පැත්තකට දාන්න. කෙනෙක් හිතන්න පුළුවන් උපදිනවද? ගියාත් මේ තිරියද? මම ඔප්පු කරන්න බලන්න. ඌට මේක ඔප්පු කරන්න අපිට හම්බ වෙන්නේ නැහැ නේ. ඇයි? එහෙම අහන්නේ කාටද? ලොකු ධර්ම ඥානයක් නැහැ. එතකොට පටිච්ච සමුප්පන්නතාවයෙන් පණවන්න බෑ අපිට ගියාත් මේ ඌත් එක්ක. ඊළඟ ආත්මේ පණවන්න බෑ ඒකත් එක්ක. ඇයි? ඒකට ලොකු ධර්ම ඥානයක් නැහැ. නමුත් ඒක මේ අද්භවයේ නිසා, මේ අද්භවයේ ද්‍රව්‍ය පුද්ගල සත්ව වස්තු ඔය ඔක්කොම නිසා මොකද වෙන්නේ? පෙළෙනවා. ඔන්න ඔය පෙළීම තේරෙනවනේ ඕන කෙනෙකුට. දැන් ගම් උදාහරණයක්. ඔබගේ දරුව හැදිලා තියෙන හේතුන්ගෙන්ද නැද්ද? එහෙනම් හේතු නැති වුණොත් කොහේ හරි දරුවට වෙන්න තියෙන දේවල් වෙන්න පුළුවන් නේද? ඒක විශ්වාසයිද? යාපනයේ කන්දසාමිගේ දරුව හැදිලා තියෙන හේතුන්ගෙන්ද නැද්ද? හැබැයි ඒකට මොනවා වුණත් ඔබට ප්‍රශ්නයක් තියෙනවද? නෑ. එහෙනම් ඒක නිසා ඔබ පෙළෙන්නේ නැහැ නේද? කතා කරන්න. නෑ. ඔබ පෙළෙන්නේ මොකක් හින්දාද? ඔබගේ දරුවා හින්දා පෙළෙන්නේ. එහෙනම් ඔබගේ දරුවා හින්දා පේනවද දුකට හේතුව මොකද්ද කියලා? දුකට හේතුව තමයි තණ්හාව. ඒකයි කිව්වේ තණ්හි හාවීනි. තණ්හි හාවෙන්නේ ඇයි? ආ මගේ වසඟේ තියෙනවා කියලා. ගත්ත ඔන්න ඕක තමයි පින්වදින කියන්නේ. එක ගොන් වැඩක් කරගත්තහම මුළු ජීවිතේම දුක් වෙනිනවා. කසාද බැඳලා පස්සේ දවසේ තේරුන්නේ නැද්ද? දැන් ඉතින් ඒකෙන් කියන්නේ මොනව කරන්නද මං ඉතින් බැඳගත්ත බෙරේ ගහනවා. හැබැයි ඔය බෙරේ බැඳගන්න කලින් බෙරේ එල්ල ගන්න කොච්චර අමාරුවකින්ද හිටියේ? කොච්චර වියදම් කළාද මගුලට? දැක්කද? ඇයි? මගේ වසඟේ තියෙනවනේ. අනේ මේක මං හිතන් ඉන්න විදිහම තියෙන්නේ. එහෙම හිතාගෙන තමයි බෙරේ එල්ල ගත්තේ කරේ. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් එල්ල ගත්තනේ. දැන් ගහනවා. දැක්කද අර මුලා දෘෂ්ටියක් නිසා විනාශ වෙච්ච ජීවිතයක හැටි? ඉතින් දැන් ඇහුවොත් එහෙම උඹලා සතුටින්ද ඉන්නේ කියලා කියයිද සතුටින් කියලා? යයි ළමයි හින්දා ඉන්නවා අපේ හාමුදුරුවනේ. ඒක තමයි පින්වදින මේ රටවල ලොහමවත් ඉන්නවා. ඔය අපි ඉන්න රටවල අපි හිටපු රටවල එපා නම් අයින් කළා එච්චරයි. ඒකද දැන් උන් දිව මේ කසාද බඳින්නේ නැති තරම්. දැන් කියන්නේ ලිවින් ටුගෙදර් කියලා. කසාද බඳින්නේ නැතුව දෙන්න එකට ජීවත් වෙනවා. ඇයි? උන් දන්නවා හේතුන් පටිච්ච සම්භූතං. හේතු මං ගන්නද මුන් දන්න මගුලක් නෑ. නමුත් මොකද්ද වෙන්නේ? ඒ උන්ට අත්දැකීමෙන් ලැබිලා තියෙනවා පිංගුදින එක කරුණක්. මොකද්ද අත්දැකීමෙන් ලැබිලා තියෙන කරුණ? මට ගෑණියෙක් එක වහලක් යට වැඩි කල ඉන්න බෑ. ඒක අත්දැකීම. ධර්ම අවබෝධයක් නෙමෙයි. ඒක නිසා මොකද කරන්නේ? මාසයක් දෙකක් ඉන්නවා, අතහැරලා දාලා වෙන එකෙක් යනවා. හැබැයි මෙහි ඒක කරන්න බෑ. අපිට සංස්කෘතියක් තියෙනවා, මහා ශ්‍රේෂ්ඨ සංස්කෘතියක්. අපේ යටිවරයන් වහන්සේලා රැකලා දීපු සංස්කෘතියක් තියෙනවා. ආන් ඒ සංස්කෘතියට බැඳෙන ඉන්න නිසා මොකද වෙන්නේ? බැඳගත්ත බෙරේ ඉතින් ඉනේ ඉල්ලගෙන ගහනවා. හැබැයි ඔය බෙරේ බැඳගත්ත ඉතින් උතනේ මගේ වසඟේ තියෙයි කියලා හිතාගෙන. නමුත් දැන් ඕක මගේ වසඟේ නෑ. ඇයි? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතු තියෙනකල් තමයි ඕක තියෙන්නේ. මහන්සි වෙවි හේතු එකතු කරනවා. ඕකනේ කරන්නේ. මහන්සි වෙවි හේතු එකතු කරනවා. තමන් වසඟේ තියන්න ඕන නම්. නැත්තම් මොකද වෙන්නේ? හේතු නැති වුණොත් ඵලෙ ඉවරයි. මම පෙන්වන්න තව ඔය දුකේ ප්‍රභේද හැදිලා ඉන්නේ නැහැටි. ඒක හොඳට තේරුම් ගන්න ඔබ ධර්ම දේශනාව තුළදී. දුක දැක්කේ නැත්තම් නිවන් දකින්න බෑ. දුක දකින්න තමයි මේ කියලා දෙන්නේ. දුක විඳින්න නෙමෙයි. මෙච්චර කල් ඔබ දුක විඳින්නේ නැති. දැන් දුක විඳින්න නෙමෙයි, දුක දකින්න කියලා දෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් දැන් ඔබට අවබෝධ වෙච්ච එක දෙයක් තියෙනවා. මේ වස්තු නිසා අපි පෙළෙනවා. මේ ෆෝන් එක, මේ ෆෝන් එකේ අයිතිකාරය මේ ෆෝන් එක නිසා පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. අඩු වැඩි ඇති. කෙනෙක් ගොඩක් පෙළෙන්න පුළුවන්, කෙනෙක් පොඩ්ඩක් පෙළෙන්න පුළුවන්. හැබැයි චුට්ටක් හරි පෙළෙනවද නැද්ද? පෙළෙනවා. මේක මගේ කියලා ගත්ත ගමන් පෙළෙන්නේ ඇයි? පින්වත්නි, මගේ වසඟේ තියෙනවා නම් මගේ මේක පෙළෙන්න දෙයක් නැහැනේ. දැන් මම මේක මගේ නම් මම පෙළෙන්නේ කොහොමද? මේක වැහුනොත් බිඳේ. තද වුණොත් කැඩේ. මේක ඇතුලේ තියෙන සොෆ්ට්වෙයාර් එකක් මොනවා වේද දන්නේ නැහැ. මේ කෑල්ලක් මොනවා හරි හැදිලෙයිද දන්නේ නැහැ. බිඳිලෙයිද දන්නේ නැහැ. විනාශ වේද දන්නේ නැහැ. දැන් ලොකු ප්‍රශ්නයක් හිතේ. කවුරු හරි ටිකක් තද වුණොත් එහෙම යකෝ පොඩ්ඩ අයින් වෙනවා. ඇයි? ඔය ෆෝන් එක ඔය බිම දාලා තියෙනවා. කවුරු හරි පය තියන්න ඔන්න මෙන්න. පපුව පළල යන තරම් ඉන්නේ වේදනාව. ඕ! තග්ගාලා බැලලා ගන්නවා ෆෝන් එක. ඇයි? පෙළෙනවා. අර අරක පා ගන්න නෙමෙයි ගියේ. ඒක හොඳටම දැක්ක ෆෝන් එකක් තියෙනවා කියලා. ඒක කකුල මෙහෙම අරගෙන එහා පැත්තෙන් තියන්න ගියේ කකුල. හැබැයි ඒ කකුල තියන්න යන වෙලාවෙ පින්වතුනි heart attack එකක් හදින්න එකක් ඉන්නවා නම් හැමෝ එතන මැරෙනවා නහරයක් පැලිලා. එහෙනම් දැන් ඔබට පේනවද පෙළෙන පෙළිල්ල? එහෙනම් ඊළඟ අත්බැවේ ඉපදුණත් නැතත් මේ පෙළීමේ නිදහස වෙන්න ඕනේ නැද්ද ඔබට? ඕක වෙනවද පින්වතුනි? අනිත් තව කෙනෙක්ගේ ෆෝන් එකකට. තව කෙනෙක්ගේ ෆෝන් එකක් කොහොමද තියෙන්නේ? දැන් මේ අඩිය තියන්න යන්නේ. දැන් ඔබට ප්‍රශ්නයක්ද? නෑ. දැන් බලන් ඉන්නවා, අපි බලන් ඉන්නවා වාහනයක් රිවර්ස් කරනවා. රිවර්ස් කරලා ඩොං ගාලා හැපෙනවා. අපිට ප්‍රශ්නයක්ද? නෑ. ඇයි? මගේ නෙමෙයිනේ. එහෙනම් ඒ තැන හා වෙලා නෑනේ අපි. හැබැයි මුලා දෘෂ්ටියකට පත් වෙලා වාහනයක් ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් රිවර්ස් කරන්නේ හරි බයයි. පුතේ බැහැලා බලහම් පුතේ පොඩ්ඩ. පුතේ බලහම් වදීද කියලා. හරිද පුතේ? ඒ කොල්ල කියන එන්න තාත්තේ එන්න. එන්න කො තාත්තේ? පුතේ හරි නේද පුතේ? හරි නේද? කොහොම පෙළින්නකින් පෙළෙනවද? මේවට ඔබ පෙළෙනවද නැද්ද? එහෙනම් මම මේ අනේ පිළිසිරිතුමාගේ කතාව නෙමෙයිනේ කියන්නේ. මම මේ කියන්නේ ඔබේ කතාව. අනේ පිළිසිරිතුමා තෙළුණ කරත්තයක් හින්දා. ඔබ පෙළෙන්නේ වාහනයක් හින්දානේ. එහෙනම් ඔබගේ භාෂාවෙන් එපැයි මේක දැනගන්න. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි? මම මගේ කියාගත් දෘෂ්ටියක් හින්දා. මේ මගේ වසඟේ පවතිනවා කියලා ගත්ත දෘෂ්ටියක් හින්දා. මම මගේ කියලා අල්ලගෙන මුලාවටපත් වෙලා අප්‍රමාණ දුකක් විඳිනවා කියලා. එහෙනම් දැන් මට කියන්න ඔබට මොන වස්තුවද ඕනේ? ෆෝන් කීයක් ඕනේ? මේ දුක අවබෝධ වෙච්ච කෙනාට ෆෝන් කීයක් ඕනේද තව? එක ෆෝන් එකක් හින්දා විඳෝන එකේ. ෆෝන් දෙකක් නිසා කීපාරක් විඳවනවා? දෙපාරක්. ගයින දන්නවනේ. එක තට්ටුවක් තියෙන කෙනෙක්, එක තට්ටුවක ගෙයක් තියෙන කෙනෙක් පෙළෙනවා එක තට්ටුවක් නිසා. තට්ටු දෙකක් තියෙන එකෙක් තට්ටු කීයක් නිසා පෙළෙනවා? දෙකක් නිසා දෙපාරක් පෙළෙනවා. හැබැයි මුලා දෘෂ්ටිය නිසා මොකද කරන්නේ? මට මේකත් ඕනේ, මේකත් ඕනේ, මේකත් ඕනේ. ගහ ගන්නවා තට්ටු ටික උඩට. කොහොමද ජීවත් වෙන්නේ මොකද? එක කාමරයක. අරිහතුන් වහන්සේ ජීවත් වෙන්නේ එක කාමරයක, මේ පොඩි කෑල්ලක. ඔය මහ ධනකුවේරයෝ ජීවත් වෙන්නේ පොඩි කෑල්ලක. ඉතුරු ටික මොකටද තියෙන්නේ? මානෙට. මානෙට හදාගත්තු අය ඔක්කොම. නැත්තම් පොඩි කෑල්ලක තමයි හැමතිස්සෙම ඉන්නේ. දැන් මං ඉන්නේ මොන වගේ කෑල්ලක? ගව්වක් දිග ගව්වක් පල්ල ගව්වක් උස මහා මන්දිරයකද මම මේ ඉන්නේ? නෑ මේ ටිකේ. මම මේ මම මෙතන ඉඳලා අර විහාර ගෙදරට වැඩියොත් මං කොතන ගියොත් මං කොතනද ඉන්නේ? ඒත් මේ වගේ කෑල්ලක නේද? මං ගෙදර ගියොත් මොන වගේ කෑල්ලකද ඉන්නේ? මේ වගේ කෑල්ලක. හැබැයි හරියන්නේ නැන්නේ. ඕනේ මොකද්ද? මොකද්ද ඕනේ? මන්දිරයක් ඕනේ. ඇයි? ලෝකෙට පෙන්නන්න බලහන්කො මට තියෙන ඒවා. අද ඉඳලා පින්වදින කියන්නේ බලහන්කො මං පෙළෙන තරම. මං කොච්චර පෙළෙනවද කිව්ව මට මෙච්චරයි ඕනේ මං හැම එකක් නිසා මං පෙළෙනවා. වැසිකිලි හතරක් තියෙන කෙනා වැසිකිලි හතරක් නිසා පෙළෙනවා. ඌ වැසිකිලි හතරක් හොදන්න ඕනේ. ඕත් ඕ මොලේ නෑ ඒව හිතන්න. මානෙට අහු වුණාට පස්සේ පින්වදින මාන්නාදී කම නිසා අධික දුක් විඳිනවා මිනිස්සු. තමන්ට ජීවත් වෙන ඕන ප්‍රමාණය නෙමෙයි ඊට පස්සේ හරි අම්බු කරගන්න. පැය 24ම මහන්සි වෙවි හොයනවා පුළුවන් තරම් දානේ. හොයාගෙන හොයාගෙන ගිහිල්ලා වැඳපිලා ඉන්න බලනවා. නමුත් ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ හේතුන්ගෙන් හටගත්ත ලෝකේ හේතු නැති වෙච්ච ගමන් ඉවරයි. ඔය එංගලන්තේ අමාර මහතුරු මාත් එක්ක කතා කරනවා. බොහොම හොඳ සල්ලිකාරයෝ. ඒ මහතුරු මාත් එක්ක කියනවා. එක මාසයක් මගේ බිස්නස් එක වැහන්නොත් මං ඉවරයි. මේ සල්ලි දින ගෙවල් මන්දිර වගේ. හැබැයි මේ මිනිහයාත් වරකට කක්ක දාන්නේ එක ටොයිලට් එකක විතරයි. ටොයිලට් තියෙනවා පහක් විතර ගෙදරද. ඉතින් සමහර වෙලට ඉතින් ඔය නිවාඩු පාඩුවේ ගිහිල්ලා එකකට භාගයක් දාලා අනිකකට භාගයක් දාන්න ඇති. දාලා සතුටින් ඉන්න ඇති මම ඔක්කොටම කකි දැම්මාද කියලා. බලන්න මහා මුලාව කටවචනෙට නෙමෙයි තියෙන්නේ මුලාව කියන එක අවබෝධ කරගන්න. ඕක මුලාවක් තනි කර. ඒ මිනිස්සයයි ඒ කාන්තාවයි උදේ ඉඳලා රෑ වෙනකන් අර තට්ටු දෙක තුනේ මන්දිරේ අතු ගන්නවා. ඇයි මේ මන්දිරේ මේ විදිහට තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? හේතු එකතු කරන්න ඕනේ. හේතු එකතු කළේ නැත්නම් මොකද මේ නිවැය වෙනවා? විනාශයට පරිණාමය වෙනවා. ඉතින් ඕක දරන්න බෑ. ඒක මහ දුක. ඒක නිසා මොකද කරන්නේ? හේතු එකතු කර කර ඉන්නවා. උදේ ඉඳලා රෑ වෙනකන් රස්සාව කරලා මෝගේජ් එක ගෙවන්න. මෝගේජ් එක කිව්වේ බැංකු ණය ගෙවන්න. ඒ බැංකු ණය ගෙවනවා. උදේ ඉඳලා රෑ වෙනකන් හවස ළමයින්ට අම්මලා තාත්තලා නැහැ හොයා ගන්නවා. ළමයා හැරෙනකොට අම්මලා ගිහිල්ලා. ළමයා නිදි අම්මලා ගෙදර එනකොට. ඒ ගෙදර ඇවිල්ලත් මොකද කරන්නේ? නෝනායි නෝනා ගිහිල්ලා බාත්รูම් ටික හොදනවා. මහත්තයා උඩ ඉඳලා පල්ලෙහාට යනකම් වැකියුම් කරනවා මේ තියෙන කාපට් ටික. දැන් මේක කාම සුගතියද මේ? එංගලන්තේ ඉන්නවා සුදු නෝනලා. ඒගොල්ලෝ යතේ ඉන්නවා බල්ලෙක්. ඒ බල්ලව උදේට නාවල කවලා ඔක්කොම කන්න ඕන ටික දාලා නෝන යනවා වැඩට. දවල්ට එනවා බල්ල බලා ගන්න කෙනෙක්. පල්ලි දීලා ඉන්නේ. එයා ඇවිදිලා බල්ලට කන්න දාලා බල්ලව පීරලා ඔක්කොම කළා එයා යනවා. අර නෝන උදේ ඉඳලා හවස් වෙනකම් වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා මැහිලා නැහිලා නැහිලා ඇවිදිලා. ගෙදර ඇවිදිලා අර බල්ලව මේ ජොගින් එක යනවා. බල්ලව ඇවිදින්න එක යනවා. මොකද පොඩ්ඩක් එක්සයිස් කලේ නැත්තම් උන්ගේ අර ඔක්කොම ලොක් වෙනවා. ඒක නිසා එක්සයිස් කරන්න එක යනවා. එක්සයිස් කරන්න එක්කන් ගිහිල්ලා බල්ල කක්ක දානවා. ඒ රටේ බල්ල කක්ක දාලා දාලා ගියොත් එහෙම දඩ ගහනවා. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ ගාව තියෙනවා පොඩි ෂොපින් බෑග්. ඒ සාක්කුවෙන් ෂොපින් බෑග් එකක් කරන අතට දාලා අර බලු කක්කී ටික ගන්නවා අතට. අරගෙන මේව කළා ගැටයක් ගහලි වෙලා එතන තියෙන බින් එකට දානවා. හුණු බාස්කට් එකට දානවා. දාලා ආයි බල්ලව අරයි යනවා. ඊළ බෝලයක් වීසි කරනවා බල්ලට දුවලා ගිහිල්ලා අරගෙන එන්න. ඊට පස්සේ ඔක්කොම ගල්ලි වෙරෙලා ආපහු එනවා ගෙදර. ගෙදර ඇවිල්ලා බල්ලට ඔක්කොම කන්න බොන්න දීලා බල්ලව නිදි කරවලා මේ ගෑණි නානවා. මට කියන්න කාම සුගතියේ ඉන්නේ බල්ලද මේ ගෑණිද කියලා. දැන් තේන්නේ නැද්ද මේ මනුස්සයාට මහා සාපයක් උදා වෙලා තියෙන්නේ කියලා? මොන අවිද්‍යාවක්ද බලන්න මේ කරන්නේ? පුදුම ණයක් ගෙවන්නේ. ඒ අය නම් කමක් නැහැ. තථාගත ධර්මයක් ඇහෙන්නේ නැහැ. අවබෝධ කරන්නේ නැහැ. මේ කමක් නැහැ. අවබෝධ කරන ඔබ එහෙනම් මානෙට නේද මේ ඔක්කොම කරගන්න යන්නේ? ඔය පෙළෙන පෙළිල්ල පෙළෙන්නේ මානෙහිඳ. ඒව හොඳට දකින්න. මේ මම මගේ කියලා අහුවෙනෙහිඳ මේක. මොකද හේතුව අර මුලා දෘෂ්ටිය නිසා. එහෙනම් ඔන්න අපි ආයි මේ කාරණාවට යනවා. එහෙනම් පින්වදිනේ මේ ලෝකෙ හැදිලා තියෙන්නේ හේතුන්ගෙන් නම්. හේතුන් හැටි හේතුන් ගැළපීලා බැඳීමෙන් නම් ලෝකේ සකස් වුණේ. හේතු නැති වෙනකොට ඵල නැති වෙනවා නම් මේකට ඇලුනොත් අපිව පෙළනවද නැද්ද? පෙළනවා. එහෙනම් ඒක ප්‍රත්‍යක්ෂද ඔබට? එහෙනම් දැන් ඔබගේ දරුවට දාලා බලන්න ඔබ දරුවා නිසා කොච්චර පෙළෙනවද කියලා. ඔන්න යෝනිස මානසිකාර කරන හැටි. දරුවට දාලා බලන්න දරුවා නිසා මොනතරම් පෙළෙනවද? අම්මට දාලා බලන්න අම්මා නිසා මොනතරම් පෙළෙනවද? බාප්පට පුංචි අම්මට පුම් දා ඔක්කොටම දාලා බලන්න ඒ ඒ අය නිසා ඔබ කොච්චර පෙළෙනවද කියලා. තමන්ගේ ව්‍යාපාරය නිසා, වාහනේ නිසා, ඔරලෝසුව නිසා, ඇඳුම නිසා. මගුල් ගෙදර කියන්නේ ඇඳුමක් දාගෙන එළියට බහිනකොට ඇඳුම නිසා පෙළෙනවද නැද්ද ඔබ? ඉතින් තමන් වශයෙන් පවතිනවා නම් මොකටද පෙළෙන්නේ? පවතින්නේ නැති නිසානේ පෙළෙන්නේ. බස්කාරයක් සුංගල යනවා ළඟින්. මඩවලක් තියෙනවා. තග්ගල පයින්ව ඇතට මොකටද? මොකටද? මඩ බින්දුවක් හැංගේ ගෑවේ කොහොමද මගුල් ගෙදර යන්නේ? එහෙනම් පිටින් ඇඳන් ඉන්න ඇඳුම නිසා පෙළෙනවා. එහෙනම් දැන් මට එක උත්තරයක් දෙන්න හොඳට මොලේ කල්පනා කළා. ඔබට ආයි උපදින්න ඕනේද? ආයි ඔබට උපදින්න ඕනේද? මේ ටික ගන්න. මොහොතක් මොහොතක් නෑර පෙලි පෙලි පෙලි පෙලි ඉන්නේ. ආයි උපදින්න ඕනේද? එපා නේද? බෑ නේද? හා එහෙනම් උපදින එකක් නෑද? ඇයිදී ඔබ කිව්වනේ බෑ කියලා? මට උපදින්නේ බෑ. දැන් හරිද? ජාති ධම්මානං ආයසෝ ඒවං ඉච්ඡං උපජ්ජති. අහෝ වතම යන්න ජාති ධම්මා ආසාම නච වතනෝ ජාති ආගච්ඡේ යන්නේ. නකෝ පනේතං ඉච්ඡාය පද්දබ්බං ඉදම් වියම් පිච්ඡන්න ලබති තම් පිදුක්කා. අනේ මට ඔය ජාතිය නම් එපා. ඒ උනාට ඒකනේ ආවේ. දැන් මොකද වෙන්නේ? ඉච්ඡා භංග වෙලා. එහෙනම් මොකද්ද මේ පා කියලා කිව්වට හරියනවද? මට බල්ලෙක් වෙන්න බෑ. බෑ කියලා හරියනවද? බල්ලෙක් වෙන්න හේතු එකතු කරනකම් මක් වෙනවද? ඵලය හැදෙනවා. එහෙනම් හේතු එකතු කරන එක නවත්තන්න ඕනේ. එහෙනම් පින්වතුනි උපදින්න බෑ කියලා හරියන්නේ නැහැ. මොකද්ද වෙන්න ඕනේ? එහෙනම් උපදින්න හේතු ඔහෙලා උපදින්න හේතු ටික නිරුද්ධ කරගන්න ඕනේ. ප්‍රාර්ථනාවෙන් වෙන දේවල් නැහැ ලෝකේ. හේතු ටිකයි එකතු කරගන්න තියෙන්නේ. ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් කෙනෙකුට ඒක හේතුවක් වෙන්නේ. ඒ හැරෙන්න කරපු ජස් ප්‍රාර්ථනාවෙන් කරන්න බෑ දේවල්. ප්‍රාර්ථනාවෙන් විතරක් කරන්න බෑ. එතනට යන්න ඉස්සෙල්ලා මට මේ කාරණාව කියන්න. තමන්ව මේ වස්තු පෙළෙනවන මේ වස්තු තමන්ට සුවයක්ද දුකද දෙන්නේ? සුවයක්ද දුකද දෙන්නේ? හොඳට කල්පනා කරලා කියන්නකෝ. දුක. එතකොට කියයි එහෙනම් සැප දෙන්නේ. ඒ සැපේ ගැනත් මම පෙන්නන්නම්. ඔය ආදීන වේ විතරක් දැකගෙන හරියන්නේ නැහැ පින්වතුනි. ඔගේ ආස්වාදයක් දැක ගන්න ඕනේ. නෙය්‍ය පුද්ගලයන්ට ආස්වාදය දැක්කේ නැත්තම් නිවන් දකින්න බෑ. ඔය වැහිජ්ජ තැන් ආස්වාදය දැක ගන්න ඕනේ ඔය වස්තු වල තියෙන. ඔබට හිතෙනවා නේද දරුවා සැපයි කියලා එක වෙලාවක? ඇත්ත කතා කරන්නේ. ඔව්. දරුවා වෙලාවකට සැපයි. බොහෝ වෙලාවට දුකයි. එහෙනම් දරුවා සැප වෙන්නේ මොන වෙලාවටද? ඔන්න ඕක බලන්න. පින්වතුනි මේ ලෝකේ ආස්වාදය කියලා කියන්නේ මෙන්න මේකට. යමක් නිසා දැඩි ලෙස පෙළෙනවනම් අන්නේ පෙළීමෙන් නිදහස් වෙන මොහොතක් තියෙනවනම් අන්න ඒ වෙලාව තමයි සැපෙහිවත් ආස්වාද කියලා කියන්නේ. වෙන එකම සැපයක් පණවන්න මේ ලෝකේ තියෙනවනම් වෙන එකම සැපයක් පණවන්න. දැන් ඔබ ඔය පුටුවකට වෙලා ඉඳගෙන බොහොම අමාරුවෙන් ඉන්නවා. හෙල්ලෙන්න විදිහක් නැහැ. ඉන්නව අමාරුවේ. ඉන්නකොට මොකද වෙන්නේ? යට කඩු ටිකයි අර පුටුවයි එකට තැලිලා මස් ටික තැලිලා තැලිලා තැලිලා දැන් රිදෙනවා. දැන් මොකද වෙන්නේ? පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා ගොඩාක් පෙලෙනකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. එහෙට මෙහෙට වෙනකොට මොකද වෙන්නේ? අර පෙලීමෙන් යම් මොහොතකට නිදහස් වෙනවා. එතකොට හිතනවා මොකද්ද? සා අම්මෝ හරි සැපයි. ඔව්ද නැද්ද? දැන් තමන් තුලින් නෙමෙයිද නිවන් දකින්න තියෙන්නේ? අම්මා පොලේ ගිහිල්ලා බඩු මල්ලක් උස්සගෙන එනවා. බස් එක මගේ නැවැත්වේ පුතේ ගේ ඉස්සරහා නැවැත්වෙන්නේ නැහැ. අඳුරන එකයි හිටියේ නැනේ. අම්මා අර බඩු මල්ලු දෙක උස්සගෙන අමාරුවෙන් ඇවිල්ලා දුවගෙන ඇවිදෙලා යන්තම් බඩු මල්ල තියෙනවා බිමින් තියලා කියනවා අම්මෝ පුතේ නිවන් දැක්ක වගේ. දැන් දැනෙන සනීපේ. දැන් අර බඩු මල්ල නිසා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා ඇවිල්ලා එතනින් තිබ්බ ගමන් මොකද වෙන්නේ? අර පෙලීමෙන් නිදහස් වුණා. පෙලීමෙන් නිදහස් වෙච්ච ගමන් ආස්වාදයි කියලා දැනෙනවා. ආස්වාදයි. ඒ වෙලාව ආස්වාදයි. පෙලීමෙන් නිදහස් වුණා. දැන් ඔය අම්මට ආයේ ඔය ආස්වාදේ ගන්න නම් මොකද කරන්න ඕන? මගේ අම්මට ආයේ ආස්වාදේ ඕනේද? එහෙනම් නගිනකො බයිසිකලෙට ඔය බඩු මළු දෙකත් අරන් මොකද කරන්නේ? ආයේ අර හැටම් අඳුරින් තියලා කියනවා අම්මේ ඊට වඩා ලොකු ආස්වාදයක් ගන්න බලන් ඔබ ඔබ ආවේ මීටර් 500යිනේ. කිලෝමීටරයක් එහෙන් තියලා එන්නම් අම්මට ඕක අරගෙන අරගෙන ඇවිල්ලා ඊට වඩා ලොකු ආස්වාදයක් ගන්න බලන්. එහෙනම් ඔබ ඔය ආස්වාද කියලා හොයන්නේ මොකද්ද? කොහෙද එහෙනම් ආස්වාද කියන ඒවා තියෙන්නේ? මොකද්ද එහෙනම් මේ ලෝකේ සැපය? දුක්ඛෝ ලෝකේ පටිච්චිතා, මේ ලෝකේ දුක මත පිහිටලා තියෙනවා කියලා සාස්ත්‍රඥ වහන්සේ කිව්වේ ඔන්න ඕකයි. හැබැයි ඔය මෝඩ සත්‍යය පිංගුතුනි අර ආස්වාදයේ රැළෙනවා. ඒකට මතක නැහැ විඳපු දුක. විඳපු පෙළිල්ල මතක නැහැ. පෙළීම මතක නැහැ. පෙළීමෙන් නිදහස් වෙනකොට ආපු සැපය මතකයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් මට කියන්න පිංගුතුනි, වැඩිපුර ආස්වාදයක් ගන්න නම් මොකද්ද ඔබ කරන්න ඕනේ? වැඩිපුර පෙළෙන්න ඕනේ. ආයි වචන දෙකක් නැහැ නේද ඔපේ? තර්ක කළ වෙනස් කරන්න පුළුවන් නම් අන්න අතක්කා වචන ධර්මයේ. මගේ සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ අතක්කා වචනයි. පුළුවන් නම් තර්ක කළ වෙනස් කරන්න. වැසිගිලිය කියලා කියන්නේ ඔබට ප්‍රිය ස්ථානයක්ද? නෑ නේද? හැබැයි අධික කක්කබරක් හැදිච්ච වෙලාවට රත්තරන් විමානයක් දෙනවා ගිහිල්ලා සැතපීලා ඉන්න කියලා, ආච්චි අම්මගේ වලකකු සිය දෙනවා කියලා කක්ක දාන්න කියලා, ඔය දෙකෙන් මොකද්ද ප්‍රිය? මොකද්ද ආස්වාද ජනක? මොකද්ද ආස්වාද ජනක? කක්කුසිය. මේ ඔබට තේරෙන වචන වලින් මේ කියන්නේ. ටොයිලට් එක කිව්වම මදි ඔක. ආර්ය සිංහල භාෂාවෙන් වදින්නුනේ ඇඟට. එහෙනම් අර ආච්චිගේ වල වැසිගිලිය තමයි පිංගුදුනේ හොඳේ වෙලාවට. එහෙනම් ඒකත් ආස්වාද දෙන්න වෙලාවක් තියෙනව නේද? AC එකක්, එයා කන්ඩිෂන් එකක් ආස්වාදයිද? AC එකක් ආස්වාදයිද? දැන් කියා ගන්න බෑ ඇයි? එහෙනම් ආස්වාද ජනක වස්තු නැහැනේ. ඒකනේ ඔබට කියා ගන්න බැරි. මං අහනවා AC එක ආස්වාදයිද? කියා ගන්න බෑ ඇයි? ආස්වාදයි කට්ටියකට. හරිද? ග්‍රීස්මෙන් දැවි දැවි ඉන්න කෙනෙකුට ඒ මොහොතේදී ආස්වාදය දෙනවා. ඇයි? ග්‍රීස්මේ නිසා පෙළිලා පෙළිලා පෙළිලා ඉන්න එහෙකට හීතල හුලම් පාරක් වදිනකොට හරි ආස්වාදයි. හැබැයි ඌ ඒ ආස්වාදයට ඇලිලා අනේ අම්මේ මට නම් මේක දාලා යන්න බෑ, මට මේකත් එක්කම ඉන්න ඕන කිව්වොත් එහෙම විනාඩි 10ක් යනකොට ඌ මොකද වෙන්නේ? ආයි පෙළෙන්න පටන් ගන්නවා මොහොකින්ද? හීතලෙ. ඊට පස්සේ හීතලෙන් පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා ඌට මේ ලෝකේ එපාම කරපු වස්තුව මොකක් වෙනවද? ඒසියක්. ඌ පයින්ව එළියට. අම්මෝ, සූර්ය රශ්මිය තරම් වටින දෙයක් මේ ලෝකේ තවත් නැහැ. දැන් මෙච්චර වෙලා බැන මෙනේ හිටියා ඒකට. නියඟේ නිසා පීඩා විඳින අයට වැස්ස කියන්නේ මහා ආස්වාදයක්. වැස්ස නිසා පීඩා විඳින අයට නියඟිය කියන්නේ මහා ආස්වාදයක්. පිංගතුනි, එහෙනම් දැන් මොකද්ද ඔය ආස්වාදේ කියන්නේ? දැන් ඔබට තේරෙන්නේ නැද්ද? එහෙනම් මේ ආස්වාදේ පතාගෙන මේ ලෝකේ සැරිසරන තරම් මෝඩය කොහෙද? එහෙනම් මට කියන්න, මේ ලෝකේ තියෙන හැම වස්තුවක් නිසා ඔය මම මගේ දෘෂ්ටියට පත් වෙලා ගත්ත හැම වස්තුවක් නිසාම ඔබ පීඩා විඳිනවද නැද්ද? දුක විඳිනවද නැද්ද? එහෙනම් දැන් ඔබ දුක අවබෝධ කළා නේද? දැන් රොකට් සයන්ස්ද මේ? දැන් හැම කෙනෙකුටම තේරුන්නේ නැද්ද ඔය ළඟ ඉන්න එක දුකක් කියලා තමයි? ඔය පුතා කියන ළඟ ඉන්න, ස්වාමි පුරුෂයා බිරිඳ කියන ළඟ ඉන්න, ඔය හැම කෙනෙක්ම Tamanට මහ දුක් ගින්නක් ගේන කෙනෙක් කියලා. වැරදිලා ඇලුනා. පුරන්න දෙයක් නැහැ. දැන් විඳගෙන ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද? එහෙනම් දැන් ඇලෙන්න කලින් හිතන්න තිබුණා නේද? එහෙනම් දැන් ඔගේ ඉස්සරහට හිතා ගන්න බැරිද? ඇලෙන්න කලින් ටක් ගාලා හිතලා බලන්න. දැන් මේ මගේ වශයෙන් තියෙයි කියලා නේද මම මේවා කරන්නේ? මගේ වශයෙන් කොහෙද මේ හේතු හසුනාම හැදෙනවා, හේතු නැතුනාම නැති වෙනවද? මොනවා වෙයිද දන්නේ නැහැ. මොකද්ද කරන්නේ මම? මේකට නම් ඇලෙන්න බෑ. අන්න දුරු වුණා. එහෙනම් ආස්වාදයේ ආදීනවය දැක්කහට පස්සේ නිස්සාරණේ වෙනවා ඉබේ. නිස්සාරණේ කියන එක බලෙන් කරන්න ඕනේ නැහැ. ඒකයි මම කිව්වේ පිංගුතුනි, මගෙන් ඕනනම් ගන්න උදාහරණ. බොහොම පරදරයකටත් ඉගෙනගෙන, බොහොම හොඳට සල්ලිත් හම්බ කරලා, ලෝකේ තියෙන හොඳයි කියන හොඳම රටෙත් ඉඳලා, තුන් චීවරයේ පාත්‍රය බලාපොරොත්තු වෙන පැවිද්දට යන්නේ නැහැ. එහේ ඔබ මොකද්ද දැන් හොයන්න හදන්නේ? ආස්වාදේ හම්බුනේ නැති හින්දානේ යන්නේ. හම්බුණා නම් යන්නේ. මෙහෙ උජාරුවට රින්ගන්න හදනවා ඉංගලන්තෙට. එංගලන්තේ මිනිස්සු ගෙවල් විකුණලා එනවා පින්වතුනි, මෙහෙ පැවිදි වෙන්න. ධර්ම අවබෝධයට පත් වෙච්ච අය. එංගලන්තේ පුරවැසි භාවයත් අරන් මෙහෙන් ගිහිල්ලා මහා මන්දිරත් අරගෙන ඒවා විකුණලා එනවා. ඕස්ට්‍රේලියාවේ මිනිස්සු බලන් ඉන්නවා 30කට අධික පිරිසක් මේ අවුරුද්ද ඇතුළත ඇවිල්ලා පැවිදි වෙන්නේ. ඒකයි මම අපේ නායක හම්සන්ගේ ඔබ වහන්සේලාගේ අනුග්‍රහයෙන් විශාල පිරිසක් ඉදිරියට පැවිදි වෙයි කියලා. මං කතා කරන්නේ අපේ නායක හම්සන්ගේ ධර්මය. වෙන දෙයක් නෙමෙයි. ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ දේවල්. උන්වහන්සේලා මහා ධර්මදරයි. ඔබ ඇවිල්ලා ඇහුවේ නෑ මේවා. හත් දවසේ දාන්න පොඩ්ඩක් ගෙන ගන්න විතර ඌමනාව තිබ්බේ. ඉතින් මහා ධර්මදරියෝ ධර්මස්කන්ධය තියාගෙන අපවත් වෙනවා, පරිනිර්වාණයටපත් වෙනවා. ඒකයි මම කියන්නේ, මේ යතිවරයන් වහන්සේලාගෙන් ධර්මයේ ඉගෙන ගන්න. උන්වහන්සේලාගෙන් ඇයි ලහන්න අනේ ස්වාමීන්, අවිද්‍යාව අවිද්‍යාව කියන මොකද්ද ස්වාමීන් මේ අවිද්‍යාව? උන්වහන්සේ මේවට උත්තර දෙයි. එහෙමයි පිනුදේ නිවන් දැකගන්නේ. නැතුව මේ හුරතල් වෙන්න එපා මේ සාසනෙත් එක්ක. සාසනෙත් එක්ක හුරතල් වෙච්ච හැම එකකින්ම අමු අපාය තමයි ලඟින් වෙන්නේ ගිහිල්ලා. මහ වටින දෙයක් මේ උදා වෙලා තියෙන්නේ. ආයි මේක වැහෙනව හැබැයි. මහ කාලයක් තියෙන්නේ. ධර්මයේ එහෙම තමයි, වැල්ල වගේ උඩට නැගිලා එනවා, ආයි පල්ලෙහාට යනවා. ආයි අතිවර වෙනකන් ඉන්න ඕනේ උඩට මේක නැගෙන්න. එහෙනම් මේක නැගිච්ච වෙලාවේ මොකද්ද කරන්න තියෙන්නේ? ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ දැන්. තරුණයන්ගෙන් මං අහන්නේ. ලොකු සල්ලිකාරයෙක් වෙන්න දැන් ඕනේ මේ ධර්මයේ නැගිච්ච වෙලාවේ. ඔබ හිතලා බලන්න. ළමයි කී දෙනෙක් හදන්න ඕනේ දැන්? ධර්මයේ නැගිච්ච වෙලාවේ. තමන්ගේ වැඩේ කරගන්න. අනාදිමත් සංසාරයේ දරු කන්දක් හදලා ඇති. මේක කරගත්ත නැත්නම් බලු කන්දක් හදාගත්ත හැකි ඉස්සරහට. මේක මේ වෙලාවේ කරගන්න. පස්සට දාන්න එපා. අනිත් හැම දෙයක්ම දාන්න පස්සට. අනිත් හැම දෙයක්ම පස්සට දාලා තමන්ව බේරගන්න බලන්න. කඳු හතරක් මැද්දේ ඔබ ඉන්නේ. මහ ගල් පර්වත හතරක් කඳු හතරෙන් ගලා කඩාගෙන එනවා. දැන් ඔබ මොනතරම් වේගෙන්ද දුවන්නේ? මොනතරම් වේගෙන්ද දුවන්නේ? අනේ ළමයා ටියුෂන් ගියා ආහම් දුවනවද? ළමයාට 7 අවුරුදු විය තාම 10ක්වත් වෙනකන් ඉන්න ඕනේ කියන ඉන්නවද? ඔබ හිතාගන්න. ඔබව විනාශ කරගන්න එපා. ඔබ හොඳ මිනිස්සු. ඔබ ඔබට විතරයි කරගන්නේ නැත්තේ. ඔබගේ හතුරා ඔබ. ඔබ හැමෝගෙම මිතුරා. ඔබගේ හතුරා හැමෝගෙම මිතුරා. කවුද? තෝරන්න බලන්න තේරෙවිල්ල. කවුද? ඔබ. ඒකයි ඔබට බුදුහාඳුරෝ තුච්චය කියලා බයින්නේ. බයිනව හැවත් අපහස කරන්නේ. තමන්ගේ වැඩේ කරන්නේ නැතුව අනිත් අයට දිදී ඉන්නවා. කාපම් පුතේ කාපා. යාළුවන්ට මං සල්ලි දෙන්න උඹෝ කරගනි. උඹ හොඳ එකා. ඔක්කොම ගන්නවා. වටේටම ගන්නවා. කරගන්න ඇත්තේ කාට විතරද? තමන්ට. එහෙනම් තමන්ව බේරගන්න මේ ක්‍රමවේදේ. මං තව ප්‍රශ්නයක් ඔබෙන් අහන්න. පින්වදින දුක දෙන වස්තු සාරයිද අසාරයිද? දුක දෙන වස්තු සාරයිද අසාරයිද? ආයි ඕකේ තර්කයක් තියෙනවද? යද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා. ආයි තියෙනවද ඕකේ තර්කයක්? දැක්කද යමක් අනිච්ච නිසා දුක වෙන හැටි? තමන් වසඟේ තියෙනවා නම් පෙලෙන්නේ නැත්නම් දුක එනවද? නෑ. තමන් වසඟේ තියෙන්නේ නැති වුණ ගමන් මොකද වෙන්නේ? දැන් පෙලෙනවා. ඒ අවිනිශ්චිතයි, අනිත්‍යයි. දැන් අනිත්‍ය පන්නන්න පුළුවන් එකද? ඔය අර අම්පටලෝ ගන්න. අනිත්‍ය කියනවා, අනිත්‍ය කියනවා. දැන් පටලෝ ගන්නවා. යථා ධර්මය දැක ගන්න. තමන් වසඟේ පවින් පවතින නැති දේවල් අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයිද නැද්ද? එහෙනම් ඒක නිසා පෙලෙන්නේ නැද්ද? පෙලෙනවා. අපි සිංහල බෞද්ධ පාසල් වලට ගියේ ඒ කාලේ ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ඕනේ කම තිබ්බා සිංහල බෞද්ධ පාසල් විනාශ කරන්න. ආනන්ද නාලන්ද රෝයල් වගේ තිබිච්ච ඒවා මොන හරි විනාශ කරන්න ඕනේ කම තිබ්බා. ඒක නිසා මොකද කරන්නේ? උන් ප්‍රචාරය යවුවා ඕන් ආනන්ද නාලන්ද ගාව ඕම් වැයක් තියෙනවා. අපේ අම්මලා පිම්මෙන්නේ බෝම්බයක් තියෙනවා කියලා ආරංචි වෙච්ච ගම. ඇයි? මොකක් හින්දාද එන්නේ? අවිනිශ්චිතකම හින්දා. මේ වසඟේ පවත්වන්න බැරි නම් අවිනිශ්චිතයිද නැද්ද? කතා කරන්න. එහෙනම් වසඟේ පවත්වන්න බැරි නම් අනිත්‍යයිද නැද්ද? එහෙනම් ඔය වචනේ අයින් කරන්න පුළුවන් එකද? නෑ, ඒකත් අයින් කරන්න බෑ. ඒකත් ඕනේ. එහෙනම් අම්පට ලෝගන්නේ මොකද? ඒකත් ඕනේ. අවිනිශ්චිත නිසා තමයි එන්නේ. වසඟේ පවතින නැති දේවල් අවිනිශ්චිතයි. හිතාගන්න බෑ මොනව වෙයිද කියලා. ඉතින් අපේ අම්මා දැනගත්තා නම් අපි මැරෙන්නේ නැහැ කියලා ඔහේ ඉන්න ඕනේ. ඔය ඔෆිස් එකේ වෙලා ඉන්නවනේ අගේට. අපේ අම්මගේ වසඟේ තියෙනවනේ. මගේ උන් මැරෙන්නේ නැහැ, බය වෙන්න එපා, උඹලා ඊටහම් පැත්තකට වෙලා. ඉතින් හරිනේ එහෙනම්. දුවගෙන එනවා මොකටද? පෙලෙන්නේ මොකටද එහෙනම්? එහෙනම් මේ පෙලීම පිමිල්ද? ඔය හැම එකක්ම තමයි ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ. එහෙනම් එකක්ම වැරදියට අල්ලගන්න එපා. හරියට යන්න ගමන. හරි ලේසියි එතකොට මේක කරගන්න. එහෙනම් යදනිච්ඡන් තන් දුක්ඛන් ඔබ අත්දැක්කා ඒකද? යමක් අනිත්‍යයි නම් දුක වෙන හැටි ඔබ දැක්කා. එහෙනම් දුක්ඛාර සත්‍ය දැකපු කෙනෙක් නේ ඉන්නේ මෙතන. දැන් තවදුරටත් ඔබ පුතග්ජන වෙන්නේ. දුක්ඛාර සත්‍ය දැකපු කෙනෙක් කොහෙද පුතග්ජන වෙන්නේ? එහෙනම් ආර්ය පුද්ගලයන්ගේ පළවෙනි කොටස ඇතුල් වෙනවනේ දුක්ඛාර සත්‍ය දැකපු ගම. බුද්ධ වචනේ ඉන්නේ තියන්නේ ඒක. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය ඔබ දැකගත්තා. යමක් අනිත්‍ය නිසා දුක වෙන හැටි. ඒක ප්‍රත්‍යක්ෂද නැද්ද? තව උදාහරණ කියන්න ඕන නම් මම කියන්නම්. ඕක ප්‍රත්‍යක්ෂ වෙනකම්. ඒක තමයි ධම්ම දේශනාවක් කියලා කියන්නේ. වචන ටිකක් කියලා යන එක නෙමෙයි. තව පැහැදිලි කර ගන්න ඕන නම් පැහැදිලි කරලා දෙන්න. එහෙනම් යමක් අනිත්‍යයි නම් ඒක දුකයි. ආයේ අහන්න දෙයක් නැහැ. ඔය දුකට හේතුව මොකක්ද? අන්න ගන්න කන්දසාමිගේ ළමයයි ඔබේ ළමයගේ අතර තියෙන වෙනස. කන්දසාමිගේ ළමයාත් අනිච්චයි. ඔබේ ළමයාත් අනිච්චයි. හැබැයි කවුරු නිසාද ඔබ පෙළෙන්නේ? කවුරු නිසාද ඔබ පෙළෙන්නේ? තමන්ගේ හින්දා. එහෙනම් දුකට හේතුව මොකක්ද? අනිච්චද? දුකට හේතුව අනිච්ච නෙමෙයි. දුකට හේතුව මොකක්ද? දුකට හේතුව තණ්හාව. ලෝක වස්තුවේ ස්වභාවය අනිච්ච. දුකට හේතුව තණ්හාව. තණ්හාව කියන්නේ ඒ තන හාවීම. හා වෙන්නේ හැබැයි මගේ වශයෙන් තියෙනවා කියලා හිතාගෙන. ඒක තමයි මුලාව. එහෙනම් දැන් මොකද උනේ? තණ්හාව උනා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග රහකතා තත්තර තත්තර හබිනන්දදී. ඕක තමයි සිංහලෙන් ලස්සනට කෙටියෙන් කිව්වොත් එහෙම තණ්හි තණ්හි හාවීම. ඒ තන හාවින ස්වභාවය. එන ඒ තන හා වෙන ස්වභාවයෙන් ඉන්නකොට මොකද වෙන්නේ? අර දුක ජනනය වෙනවා. තමන්ගේ දරුවා නිසා පෙළිනවා. කන්ද ස්වාමීගේ දරුවා නිසා පෙළින්නේ නැහැ. අන්න දැකගත්තා ඒක. එහෙනම් දුක දැකගත්තා. දුකට හේතුව දැක්කා. දුකට හේතුව දැකපු කෙනා ඊළඟට බලනවා දුක්ඛ නිරෝධය. ඇයි මම කන්ද ස්වාමීගේ දරුවා නිසා ඇලෙන්නේ නැත්තේ? ඇයි මම කන්ද ස්වාමීගේ දරුවා නිසා පෙළෙන්නේ නැත්තේ? ඔන්න බැලුවා. හේතුව මොකද්ද? තණ්හාව නැති නිසා. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න නම් කරන්නේ අනිච්ච වස්තු නිච්ච කරන එක නෙමෙයි. අස්තිර වස්තු ස්ථිර කරන්න යන එක නෙමෙයි. එහෙනම් මේකෙන් කරන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? මම ප්ලග් එකක් ගහලා තියෙනවා. ප්ලග් එක ගලවන්න ඕනේ. බිත්තියට ප්ලග් එකක් ගහලා මේ පැත්තෙන් ඇලුව කරන්ට් එක වදිනවද නැද්ද? කරන්ට් එක වදිනවද නැද්ද? එහෙනම් ගැලවෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ප්ලග් එක ගලවන්න. එච්චරයි. ප්ලග් එක ගැලෙව්වා. එහෙනම් මොකද්ද? යෝතසායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පරිනිසග්ගෝ මුත්‍ති යනාලේ. ඔන්න කිව සාසුණාද? එහෙනම් මොකද්ද? ඔය තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව නිරුද්ධ වීමක් ඇද්ද? මෙච්චර කල් උදාකර කර හිටිය තණ්හාව ඇති වෙන්නේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? නිරුද්ධ කරන්න. සපයපු හේතු ටික නවත්තන්න. එහෙනම් හේතු සපෙව්වා. මගේ වශයෙන් පවතිනවා කිය කී ඇලි ඇලි. යථාබෝධයටපත් වුණා. මගේ වශයෙන් පවත්වන්න බෑ මේව. එහෙනම් මගේ වශයෙන් පවත්වන්න බැරි නම් මට මේව ඕනේ නැහැ. රහතන් වහන්සේට තමයි පින්දුනි මගේ වශයෙන් පවත්වන්න බෑ කියන පූර්ණ දෘෂ්ටිය සම්පූර්ණ වෙන්නේ. සම්පූර්ණයෙන්ම නැවිලා යන්නේ උන්වහන්සේ විතරයි. අනිත් අයගේ දෘෂ්ටි පහ වෙනවා විතරයි. ඒත් අල්ලන් ඉන්නවා. රහතන් වහන්සේ 100%ක්ම ඔය කියන මුලාවෙන් නිදහස. යථාර්ථය දැකලා තියෙන්නේ 100%ක්. සත්‍ය වශයෙන්ම දැකලා ඉවරයි. උන්වහන්සේ යථාර්ථය. ඒකයි උන්වහන්සේගේ අරිහත් කියලා කියන්නේ. එහෙනම් දැන් බලන්නක වෙන දේ. එහෙනම් දැන් දුක්ඛ නිරෝධය දැක්ක නේද? එහෙනම් දුක්ඛ නිරෝධ වෙන්නේ මොකද්ද කියන්නේ? දුක දකින්නතො දුක්ඛ නිරෝධය දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් දුක දැක ගන්න කලින් දුක දැක ගත්තාට පස්සේ දුකට හේතුව පේනවා. දුකට හේතුව දැක ගමන් දුක නැති කරන්න පුළුවන් බව දන්නවා. දුක නැති කරන්න පුළුවන් බව දන්නේ නැත්නම් මොකද වෙන්නේ? වැඩේ කරන්න පුළුවන්ද? බෑ. ගොඩක් කට්ටිය දුකයි දුකයි කියලා දන්නවා. දුක නැති කරන්න පුළුවන් බව දන්නේ නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය ඕනේ මේක කරගන්න. එහෙනම් ඔන්න මොකද උනේ? දුක නැති කරන්න පුළුවන්. කොහොමද? තණ්හාව ගලවලා දාලා. ඉතින් ප්ලග් එක ගහලා තියෙන්නේ ගලවන්න ඕනේ කියලා දන්නවා. ගලවන විදිය දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ගලවන විදිහ දන්නේ නැත්නම් ගලවන්න බෑනේ. ගලවන්න ඕනේ කියලා දන්නවා. ගලවන විදිහ දැනගන්න ඕනේ. එහෙනම් පිංගුතුනි ගලවන විදිහ දැනගන්න නම් අරියතක මගට ඇතුල් වෙන්න ඕනේ. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකායනෝ මග්ගෝ අරියතක මග්ගෝ කියලා ඒකායන මාර්ගයයි තියෙන ඔන්නෝක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන තැනට එන්න ඕනේ. ආන් ආර්ය අෂ්ටාංග මාර්ගයත් දැකගත්තා. එහෙනම් පිංගුතුනි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති වික්ඛවේ සම්මාදිට්ඨි. එහෙනම් සම්මාදිට්ඨිය කියන්නේ වෙන මොකක්ද? සම්මාදිට්ඨිය කියන්නේ වෙන මොකක්ද? ඕක නම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් අද අනිත්‍ය දැකගත්තා නම් පින්වදෙනි. මේ මෙන්න මේ පෙළීම් ස්වභාවය දැකගත්තා නම්, ඔය පෙළීම නිසා දුක හට ගන්න හැටි දැකගත්තා නම් දුක්ඛ ආර්ය සත්‍ය දැකගත්තා. දැකගත්ත විතරයි පූර්ණේකලේ නැහැ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ විග්ගවේ පුබ්බේ අනුස්සේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි ආදී වශයෙන් ආසන්න වන්ද කිව්ව ඕක. එහෙනම් තාම දැකගත්තේ මොකද්ද? මේ දුක්ඛ ආර්ය සත්‍යයක් තියෙනවා. තාම පරිඤ්ඤයන්ති කලේ නැහැ, පරිඤ්ඤාදන්ති කලේ නැහැ. වැඩේකල ඉවරුන්නේ නැත. දැකගත්ත විතරයි. ඉතින් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ වික්ඛ වේ පුබ්බේ අනුසුදේසු ධම්මේසු. ඔතන තමයි තාම මේ කරගෙන්නේ. එහෙනම් සත්‍ය ඥානයේ කැරකෙන්නේ කෘත්‍ය ඥානයේ කෘතස් ඥානය තාම ලැබිලා නැහැ. සත්‍ය ඥානය ගන්න ඉස්සෙල්ල නැත්තම් අමු අපාය යන්නේ. සන්තියාවිය ඔමඩෝ ඩයමානේව මතකේ සක්කාය දිට්ඨි ප්‍රහාණාය සතෝ බික්ඛු පරිබ්බේ. ඒක බ්‍රහ්මයේ කැවිලා කියනවා ස්වාමීනි. හිස ගිනිගත් එක එගිනි නිවන ලෙස. දන් දෙම් පහර කන කෙනෙක් ඕකෙන් නිදහස් වෙන්න තැත් කරන ලෙස. මේ පුද්ගලයා කාමරාග පටික නසන්න ඕනේ කියලා. කාමරාග පටික නසලා අනාගාමී වෙන්න ඕනේ කියලා. බුදුහාඳුරුවෝ නෑ නෑ නෑ නෑ දෙවියෝ. මං කියන්නේ ඔහොම නෙමෙයි. මං කියන්නේ ඔය කියන ලෙස සත්කාය දිට්ඨිය දුරු කරන්න. සත්කාය දිට්ඨි ප්‍රහාණය සතෝ බික්ඛු පරිබ්බජේ. මගේ වික්ෂුන්ට කියන්නේ මම සත්කාය දිට්ඨිය දුරු කරපන් කියලා බහවහ. ඇයි ඒ? නැත්තම් මහා කුණු අපායේ ලඟින්න වෙන්නේ. මේ කුණු අපායේ ලඟින්න එපා කියලා සාසුන් වහන්සේ ඔය කිව්වේ. හිස ගිනි ගත්තකෝ එගිනි නෙමෙයි ලෙස. ඔක තේරෙන්නේ නැහැනේ කොච්චර කිව්වා. සාසුන් වහන්සේගේ වචන නිකන් අතහැරලා දාන්න එපා. ආ හිස ගිනි ගත්තකෝ එගිනි නෙමෙයි ලෙස කියන්නේ ඉක්මනට කරගන්න කියලා. ඉතින් දැන් කියනවා මාර්ගඵල නැහැ කියලා. කියන දේ කරුණායිද ඔය මාර්ගඵල නැහැ කියලා. ඔය මාර්ගඵල නැහැ කියන එක හිතට ගින්දර ටිකක් දාලා පුච්චලා බලන්න ඕනේ. හා බලමු දැන් නිවා ගන්න හැටි. නිවා ගන්නේ නම් මේ තේ එකක් බීලාම වැඩියවක නිවා ගන්න. එහෙම කියන්නේද? මේ ඔළුවට ගින්දර ඇවිල්ලා හොගාලා පිච්චේද? නෑ, ඉවලෙම ගලක් හරි ගහ ගන්න ඔළුව ගිහිල්ලා. නිවා ගන්න. එහෙනම් දැන් හිස ගිනි ගත්තොත් ගින්නෙන්නේ ඔබ නිවන් දකින්න යන්නේ. එහෙම දෙන්නේ. එහෙම යන්නේ නැති කෙනෙකුට පුළුවන් ද කියන්නේ මාර්ගඵල නැහැ කියලා? පුළුවන් ද පින්වතුනි? කියන්න පුළුවන්ද? බෑ. එහෙම කළා නම් කවුරු හරි කෙනෙක්. අන්න එයාට පුළුවන් ඒක කියන්නේ. මං හිස ගිනි ගත්තා කි එගිනි නිවන ලෙස මේක කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියා දැන් අවුරුදු 10ක් තියෙනවා. මට හම්බුනේ නැහැ. එහෙනම් නැහැ කියන්නේ අයිතියක් එනවා චූටි. හැබැයි මෙහෙමයි. අමතක කරන්න එපා. සාරිපුත්‍රයන් වහන්සේගේ ගුරුවරයා අස්සජී මහරහතන් වහන්සේ ධම්ම සේනාධිපති සාරිපුත්‍රයන් වහන්සේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්‍රයන් වහන්සේ හැබැයි ගුරුවරයා ඒ තරම් ප්‍රඥාවන්ත නැහැ. එහෙනම් මට බැරි එකක් ඔබට බෑ කියලා කිව්වොත් මං හරිද? මේ කතා කරන ධර්මය අහලා ඊළඟ දවසේ මෙතන මහත්මයෙක් අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන්. නැතනම් කවුරු හරි පැවිදි වෙලා ඉවරලා අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන්. දැන් උන්වහන්සේට මේ පුතුව බාර දීලා මම උන්වහන්සේගේ දෙපා පාමුල ඉඳ ගන්නවා. අනේ ස්වාමීනි මටත් වැටෙන්න බන කියන්න. මගේ තිරවිල්ලක් තියෙනවා. ඒකයි මං කියන්නේ මං ගොපල්ලෙක් නෙමෙයි මට නිවන් දකින්න ඕන. මේ ඔබට කරන අනුග්‍රහයක් වගේ මං සාස්ත්‍රුන් වහන්සේට වෙච්ච ණය ගෙවනවා මේ. ඒක නිසා තමයි සියලු ශේස සාසනෙට දීලා ඔබට මේ බණ ටිකක් කියන්නේ ඔබට මේ වැඩේ කරගන්න උදව් කරන්න. ආස්තුරුනාදෙන මං වෙච්ච ණයක් තියෙනවා අනන්ත අප්‍රමාණ ලෙස. ඒ ණය තමයි මේ ගෙවන්නේ. මන කියලා. එහෙනම් ඔබ නිවන් දැක්කත් එකයි මට නැතත් එකයි. හැබැයි ප්‍රාර්ථනාව තියෙන සීල සත්‍යෝ නිබ්බහන පරම සුඛයෙන් සුගිතර වෙත්වා. මේ ධර්ම දේශනාව කරන්නේ තුන් ලෝකෙටම සැනසෙන්නේ. තුන් ලෝකෙනම විහිදුවල පතරෝල හැරලා තමයි තියෙන මේ ආර්ය කරුණාව, ආර්ය මෛත්‍රිය, කරුණාව, මුදිතාව කියන ওই තුන පතරෝල හැරලා තමයි මේ සද්ධර්ම දේශනාවක් කරන්නේ. ඒ නිසා තමයි මෙච්චර කල් සීඩී වලින් හරි මේක ඇහුවා නම් අපිට ධර්ම ඥානයක් ලැබෙන්නේ. එහෙනම් මේකෙන් තේරුම් ගන්න. එහෙනම් ඔබ මේ සත්‍ය හතර දැකගත්තානේ. දැන් ඕක මෙනෙහි කරන්න ගෙදර ගිහිල්ලා හොඳට. මෙනෙහි කරගෙන යනකොට නිවැරදිව ඔබට ওই තියෙන අවිද්‍යාව තෘෂ්ණා නැසෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පුළුවන් භාවනාව කරන්න. භාවනාව කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට තව කරුණු කාරණා තියෙනවා කරන්න. ඉතින් අපි ඔක්කොමනේ මොකද්ද? පටන් ගන්න භාවනාවෙන්නේ. ඉතින් පටන් අරගෙන භාවනාවෙන් යනවා ඉතින්. යමෙක් සෝතාපන්න වෙනකොට ඩග්ගල පයින්න භාවනාවට. හරි. මෙච්චර කල අමාරුවෙන් හිටියා දැන් පයින්න භාවනාවට. දැන් හිතන් ඉන්නවා දැන් වැඩි කියලා. සාස්ත්‍රුන් වහන්සේ කියන ඒවා නෙමෙයිනේ කරන්නේ. ඔය සීඩී වල තියෙන අන්තිමට කරපු දේශනාවල තියෙන සාස්ත්‍රුන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ පහකරගෙන යන කියපු ආශ්‍රව ටික ගැන. ඔය ආශ්‍රව සියල්ල පහ වෙන්න ඕනේ. නැත්තම් භාවනාවෙන් පහ කරගන්න තැනට යනකොට කරගන්න බැරි වෙනවා. ඒව ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා ඒවැ. ඉතින් මම එක ධර්ම දේශනාවකදී ඔක්කොම කතා කරන්න බෑනේ. ඒකට කලින් ඔබට කියන්න ඕනේ තව ගොඩක් දේවල් තියෙනවානේ. පැය 3ම ආරක් නෙමෙයි පින්වදිනේ පැය ලක්ෂයක් කියලා කියා ගන්න බෑ මේ ධර්මයේ. ඒතරම් මහා සාර ධර්මස්කන්ධයක් මගේ සාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. ඉතින් ඕකට වඳින පුදන විතරක් ආතියක් හැදෙන්න එපා. මේ මාතලේ නේද? මේ ත්‍රිපිටකයට පණ දුන්නේ මාතලෙන් නේද? එහෙනම් ත්‍රිපිටකයට පණ දුන්න මුතුන් මිත්තන්ගේ ලේ නේද ඔබගේ ඇඟේ දුවන්නේ? ඇයි එහෙනම් හිතන්නේ නිවන් දකින්න හේතු වාසනාවක් නැහැ කියලා? හැම ධර්ම දේශනාවක් අවසන් වෙනකොට ඔය උත්තරමේ සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා අපි. අද මේ ධර්මය අපිට හම්බ වෙලා තියෙන මේ මහා උත්මයෙන් හින්දා ඔබ දන්නේ නැහැ පින්විතනේ අතීතේ වෙච්ච දේවල්. ඔබ මහා නිගාවක් කරන්නේ ඔබේ මුතුන් මිත්තන්ට. මේක අවබෝධ කරන්නේ නැතුව මුළු පලාතකටම තිබ්බ එක ත්‍රිපිටකයයි පුස්කොළවල ලියපු. අද මුද්‍රණ යන්ත්‍ර තියෙන නිසා හැමතැනම ත්‍රිපිටක තියෙනවා. අන්තර්ජාලයේ තියෙන ඕනේ තරම්. මුළු පලාතකටම එක ත්‍රිපිටකයයි පුස්කොළවතේ ලියලා තිබ්බේ. සොලීන් ලංකාව ආක්‍රමණය කළා. ඔය පුස්කොළ පොත් පුච්චන්නේ එද්දි මේ අපේ යටිවරයන් වහන්සේලා සිවුරු පොටාසේ මේක අහංගගෙන වැටි වැටි දිව්වා මේක රකින්න. උන් අල්ලගෙන දීපන් ඕක කියලා පිටට පතවෑවා. පොළු වලින් ගහලා ගහලා ගහලා මේ මේ කොඳු වැට කුඩු වෙනකන් ගහන්නේ නැති උන්වහන්සේලා. ඒ ත්‍රිපිටකය දුන්නේ. ඊට පස්සේ භූමිතෙල් ටිකක් දාලා ගිනි තියලා යන්නේ නැති උන්වහන්සේලා. ඒ ත්‍රිපිටකය රැකගත්තා. පිට ඇවිලියන් කමක් නැහැ. මැරියම් මා වේත් කමක් නැහැ. මම ත්‍රිපිටකය විනාශ වෙන්න දෙන්නේ. ආන් එහෙම පරපුරකින් ඔබ පැවතෙන්නේ. ඒ මහා උත්මයෙන් හින්දා අද මේ සද්ධර්මය අපිට ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ ඔය සද්ධර්මයත් එක්ක? උන්වහන්සේ මොකටද ඔක ඔච්චර ආරක්ෂා කළේ? මේ නිවන් මාගෙ වැහෙයි කියලා නේද? එහෙනම් ඇයි ඒක වහගන්නේ? එච්චර මහා ශ්‍රේෂ්ඨයන්ගේ ලේ වලින් පැවතගෙන ඉන්න නම් ඔබ දැන් තියෙන රස්සාවට යනද හෙට උදේට? අර තුට්ටු දෙකේ සල්ලි ටික ගන්න මහා ශ්‍රේෂ්ඨයෝ කක්ක දාපුවා ඔළුවේලු තියාගෙන ඉන්නේ. මේ උත්මයෝ කක්ක දාලා තියන්නේ ඕවා. ගෙවල් දොරවල් ඔක්කොම කක්ක දැන්න. දැන් ඔබාලා කියන ඔළුවට තියාගෙන. එහෙනම් ඔබ හිතලා බලන්න ඔබ හෙට රස්සාවට යන්න සුදුසු කෙනෙක්ද කියලා. සුදුසු නම් යන්න මට කමක් නැහැ. මං කිව්වනේ. ඔබ නිවන් දැක්කත් එකයි මට නැදත් එකයි. මගේ කරුණිෂ්ඨ වෙලානේ. සාස්ත්‍රුන් වහන්සේට මං වෙච්ච ණය ගෙවිලානේ. ගෙවිලා කියන්නේ බන්දු මාත්‍රය. ඔබ ගැනම හිතන්න. ඔබ මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ තීරණය කරන්න. අර මොනරා ඉන්න කොලේ හරි සාරයිද හිතලා බලන්න. සාරයි නම් කරගෙන යන්න දිගටම. මුදලාලි කෙනෙකුට කඹරන්න. තමන්ගේ දරුවට උගන්වලා මුදලාලි කෙනෙක් ගාව කඹරන්න දාන්න. ඔය හැමෝම වැඩ කරන්නේ මුදලාලිලන්නේ ගිහිල්ලා. බිස්නස්මන් කියන ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම මුදලාලිනේ. මුදලාලියෙකුට කඹරන්න දාන්න තමන්ගේ දරුවා. උගන්වන්න හොඳට. හොඳට උගන්වලා පුතේ අර මුදලාලි ගාවට ගිහලා කඹරහන්. මුදලාලි මාසෙකට උමේ ලක්ෂයක් හම්බ කරනවා. උඹට 30,000 දෙනවා. උඹ හොඳට කාලේ ඇඳලා ඉඳහම් පුතේ ඕකෙන්. ඕක කරන්නේ දරුවා හැදුවේ ලෝකෙට. අනිත් එක පින්විතුනේ මේ ඔබගේ දෙමාපියන්ට මේ මේ මේ දෙමාපියෝ කරපු දෙයක් දෙමාපියෝ නෙමෙයි මේ මුතුන් මිත්තු. ඔබට තේින්නේ නැද්ද ඔය එන පාරේ පල්ලි තියෙනවා. ඔයා සිංහල බෞද්ධයෝ නේද? බයිනෙත්තුවට බය වෙලා ඕක කළේ. බයිනෙත්තුව බෙල්ලට තිබ්බ ළමයාගේ. බෙල්ලට තියලා තමයි කිව්වේ මරණව හැරුන්න නැත්තම්. බය වෙලා ඒගොල්ලෝ හැරුණා. තරහක් නැහැ අනුකම්පාවයි. ඒ අය එනවා දැන් හූගාලා. ක්‍රිස්තියානි 10කට 15කට පැවිදි වෙනවා. පැවිදි වෙන 34යි. දැන් කාලේ කියලා ධර්මය අහලා අහලා අහලා එක වේලෙක යටිගෙන මේ නිවන් මඟ සකස් කරගන්න බොහොම උනන්දු මේ පසු වෙනවා. උපතින් ක්‍රිස්තියානි හැබැයි. හැබැයි ඔබගේ අම්මා ඔබගේ මුතුන් මිත්තු හැරුන්නේ නැහැ නේද? බෙල්ලට බයිනෙත්තුව තියලා අර අර කැපෙන කෑල්ල තියලා හැරියන් නැත්නම් මරනවා කියද? මැරුවත් හැරෙන්නේ නැහැ බොල කියලා හිතපු මුතුන් මිත්තන්ගේ අම්මලා මේ දරුව නේද ඔය? එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? හෙට උදේට වැඩට යන එකද? එහෙමයි යන්න. ඔබයි හිතන්න ඕනේ මේ දේවල්. මං මේ කතා කරන්නේ ඔබට අමතක වෙච්ච දේවල් මතක් කරලා දෙන්න. ඔබ හිතලා බලන්න මොකද්ද ඔබ කරන්න ඕනේ කියලා. තව තවත් ධර්මයේ දෙන්න. වීරියට කරුණු කියන්න. මතක් කරලා දෙන්නම් ඔබ කවුද කියලා. මේ විශේෂ කතාව මම කරන්නේ තරුණ තරුණියන්ට. ඔබ මොකද්ද කරන්න ඕනේ කියන එක ඔබ තීරණය කරන්න. ඔබ යන්න ඕනේ පාර මොකද්ද කියන එක ඔබ තීරණය කරන්න. මේ ලෝකෙට හිඟ වෛද්‍යවරු නෙමෙයි. මේ ලෝකෙට හිඟ ඉංජිනේරුවෝ නෙමෙයි. මේ ලෝකෙට හිඟ අරිහතුන් වහන්සේලා. ඒ අරිහතුන් වහන්සේලා හැදෙන කාලේ මේ උන්වහන්සේලා මේ මිහිමත පහළ වෙනවා. ඔය 26 වෙනිදා මහා පූජාවක් කරන්නේ. මේ අපේ අතිවරයන් වහන්සේලා එකතු වෙලා මහා ආශිර්වාදයක් ලෝකෙට දෙන්නේ. දැන් එතකොට දිව්‍ය ලෝකෙෙන් දෙන්නේ ඔය කට්ටිය. ඔය පූජාව කරන වෙලාවට නැගෙන ආශිර්වාදයෙන් දිව්‍ය ලෝකෙන් බහිද දැන් අරිහතුන් වහන්සේලා. එහෙනම් අරිහතුන් වහන්සේලා බිහි වෙන්න ඕනේ කවුරු තුලද? තමන් තුල. එහෙනම් හෙට රස්තාවට ගිහිල්ලා හරියනවද කියලා හිතලා බලන්න. ජීවිතේ තීරණ ගන්න තියෙන්නේ අපි ගත්තා. ගත්තේ නිසානේ කියන්නේ. හැමෝටම නෙමෙයි මං කියන්නේ. කොන්ද පන තියෙන වීරයන්ට මම මේ කියන්නේ. අඟුලිම මේ කවුද මේ මද්දුම බණ්ඩාර වීර වෙච්ච අයත් ඇති. නමුත් මට වීර මද්දුම බණ්ඩාර නෙමෙයි. මට වීර සාස්ත්‍රුන් වහන්සේ. ලේමසට නහර වියදිලා ගියා. බුදු වෙලා මිසක් මම නැගිටින්නේ. අන්න වීරයා. දුක් දුන්නාම නිවන් දකින්නවා. මෙලෝ යකෙකුට දෙන්න බැරි තරම් හරියට දුක් දුන්නා. අන්න වීරයා. ඔය වීරත්වයෙන් එක අංශු මාත්‍රයක් මගේ ජීවිතේට එනවා නම් පින්වතුනි. ඒක උදෙසා තමයි මම මේ සටන් කරන්නේ. මගේ සටන මම කරගන්නවා. ඔබට මතක් කරලා දෙනවා මේ වීරයෝ අපිට හිටියා කියලා. චක්කුපාල මහරහතන් වහන්සේ කියන්නේ මහ වීරයෙක්. නිදි ගන්නේ නැතුව දිගින් දිගටම මේ ධර්මයේ මෙනෙහි කළා. අරිහත්ත්වයට පත් වෙනවා මේ අස්පව අන්ද උනා. අකල් කරුමයක් තියෙන්නේ නැති. නමුත් ඒකට වඩා උන්වහන්සේගේ වීරය. නිවන් දකින්න තියෙන කැමැත්ත. ඒ දේවලුත් ඕනේ. ඡන්ද චිත්ත විරිය විමර්ශන නැතුව කොහෙද නිවන් දකින්නේ? කෝ කැමැත්ත? එක හාමුදුරු කෙනෙක් ගිහිව ඉන්න කාලේ බිරිඳට හිටියා හොර පුරුෂේ. ඉතින් ඕක දැකගෙන මේ බිරිඳගෙන් අයින් වෙලා ගියා. හැබැයි බිරිඳයි අර හොර පුරුෂයයි කතා වෙන්නේ. ඕක ගියාට කොයිල හැරි ඇවිල්ලා අපිව මරලා දායි. ඒක නිසා ඉන්න තැනක් හොයලා ඕකව මරන්න ඕනේ. හොරන්න දෙයක් නැහැ. සංසාරේ කරගත්ත ගනුදෙනු. බාර දුන්න හොරු කල්ලියකට කොහෙන් හරි හොයලා මරලා දාපන් කියලා. මේ උත්තමයා ශාස්ත්‍රඥ වහන්සේ ගාවට ගිහිල්ලා ධර්මයේ අහලා සෝතාපන්න ඵලයට පත් වෙලා ඉතුරු ටික ඉවර කරගන්න වනගත වුණා. මේ හොරු ටික හොයාගෙන ආවා. ඇවිල්ලා මරන්න හදද්දි කිව්වා මාව මරන්න එපා. මට තව එක දවසක් දීපන් ජීවත් වෙන්න. එක දවසක්. හෙට ඇවිල්ලා මාව මරපන්. ඒ වෙලාවේ හොරු කියනවා. ඔව් පැනලා ගියොත් එහෙම. ඒක අපිට අර ගන්න තියෙන සල්ලි ටික නැති වෙනවා. උඹේ බෙල්ල අරන් ගියාමනේ අපිට සල්ලි හම්බ වෙන්නේ. මම යන්නේ නැහැ. මාව විශ්වාස කරපන්. ඔය ගල ගනි අර ලොකු ගල් තඩියක් අරගෙන සිංහදුනි ඒ උත්තරමයා ධනිස් පොල් කරු දෙක කුඩු වෙනකන් ධනිස් පොල් කරු දෙක තලා ගත්තා. දැන් මට ඇවිදින්න බෑනේ. එහෙනම් දැන් මට යන්න බෑනේ. එහෙනම් මට එක දවසක් දීපම් මේක කරගන්න. හෙට ඇවිල්ලා මරපන්. ඔය වීරිය වඩලාද ඔය කැමැත්තද තියෙන නිවන් දකින. එහෙනම් ඔය මට්ටමද වීරිය තියෙනව නම් ඔය මට්ටමද කැමැත්ත තියෙනව නම් ඡන්ද චිත්ත විරිය විමර්ශ වැඩෙන්නේ නැද්ද? මේ උත්තමයා මේ භවගමන කෙලවර කරේ තියෙන්නේ මේ සිංහාසනවල ඉඳලා නෙමෙයි. මහ වීරයක් වඩලා. අධික කැමැත්තක් ඇවිල්ලා තියෙනවා නිවන් දකින්න. ඒකනේ මට ධනිස් දෙක ඕනේ නැහැ. මට ඇවිදින්න ඕනේ නැහැ. මට ඇහැ කන නාසය දිව ශරීර ඕනේ නැහැ. ඒවා කුණු වෙද්දෙන්. ඒවා විනාශ වෙද්දෙන්. මට මේ නිවන් දකින්න ඕනේ. කෝ වීරය? ඔය තියෙන්නේ ඡන්දේ. නිවන් දකින්න තියෙන දැඩි කැමැත්ත. ඉතින් ඕව කොහෙද කාටද තියෙන්නේ? ඒකනේ මේ ප්‍රශ්නේ. එහෙනම් පින්වදිනි ඔය දැන් මං කිව්වනේ තරුණයෙකුට හෙට වැඩට යනවද නැද්ද කියලා තීරණය කරපල්ලා කියලා. ඒකෙන් කියන්නේ හෙට වැඩට යන්න එපා කියලා එහෙම නෙමෙයි. ජීවිතේ තීරණයක් ගන්න කියලා ඒ කිව්වේ. හැබැයි මේවා කරන්න පුළුවන් නම් විතරයි. ඒක කිව්වේ කොන්ද පන තියෙන උන් තීරණය ගනිලා කියලා. වීරිය තියෙන උන්. සැප්තැම්බර් පළවෙනිදාන් පස්සේ ධර්මයයි ඔබයි ආරාමෙට එන්න. මං එහෙම වීරය තියෙන අය පෙන්වන්න. අනිත් ආරාමවලත් ඉන්නව ඒ උත්තමියෝ. නැතුව හැම නෙමෙයි. පන්සල්වල ආරාමවල හැමතැන මේ උත්තමියෝ තමයි ඉන්නේ. එන්න පෙන්වන්න. නිවන් පතාගෙන රුක්සමූලවල ඉන්න පිරිස්. වැලි මළුවේ දන ගාන පිරිස්. නිින්ද යනවා කියලා. කකුල් වතුරේ දාගෙන නිින්ද යන එක වළක්ව ගන්න වැඩ කරන පිරිස්. වතුරේ ඉඳගෙන භාවනා කරන පිරිස්. නිින්දයි කියලා. දැහ ගන්න පුළුවන්. මගේ අදිස්ථානයේ තියෙන ජීවිතේ මට නිවන් දකින්න බැරි නම් මේ කය තියාගෙන මට ජීවත් වෙන්න ඕනේ නැහැ. ඔය තේලීම මම හොඳට අවබෝධ කරලා තියෙනවා. මේ කයට සුව කරන්න බැරි අසනීපයක් හැදුනොත් මාර්ගයේ වඩන්නත් බැරි නම් එතනින් එහාට එකම මොහොතක්වත් ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ ඇහැ නැති වුණා කියලා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇහැ තිබ්බත් එකයි නැත්ත් එකයි. යන්තම් පේන්න පොඩ්ඩක් තිබුණා නම් ඇති වැසි කිරියට කැසි කිරිය තියාගන්න මේ වැඩේ ඉවර කරගන්න. ඒකයි මම කියන්නේ ඔය විරුද්ධකම් දානවා නම් ඕනෙක් කෙනෙක්. පොඩ්ඩක් හිතු. මේ වැඩේ කළ ඉවර වෙනකම්. ඊට පස්සේ පණ පිටින් කෑවක් කමන්නේ. ඔන්න ඔතෙන්ට സമയ තියෙනුනේ තමන්ගේ හිත ශක්තිය හැදිලා ඉන්න ඕනේ. ඔන්න ඔය තරමට හිතා දාගන්න පුළුවන් නම් යුද්ධ කරන්න ගිහිල්ලා මලත් කමක් නැහැ. පැරදිලා ඉන්නවට වඩා. ඔන්න ඔය තරමට හිත හදාගන්න පුළුවන් නම් අත උස්සන්නයි තියෙන්නේ දාට. මේ යතිවරයන් වහන්සේලා ගාව පැවිද්ද ලැබලා උන්වහන්සේලාගෙන් අනුශාසන අරගෙන තමගේ භව ගමන කෙලවර කරගන්න. මේ සද්ධර්ම දේශනා හැමදාම කෙරෙනවා එතන ඉන්න අයට. හැමදාම පැය තුනක දේශනාවක් පහමාරේ ඉඳලා අටහමාර වෙනකන් කෙරෙනවා. ඇයි? ධර්මයේ දෙන්න ඕනේ, වීරිය දෙන්න ඕනේ. වීරිය දෙන්න ඕනේ. බූස්ට් එක. ඒ බූස්ට් එක ඕනේ නිවන් දකියා. ඒකට තමයි සාස්ත්‍රණ වහන්සේ දේශනා කළා තියෙන්නේ. සත්පුරුෂ සංසේවනයේ තරම් වටින දෙයක්. මේ නිවන් මාගේ යන්න ඇයට නැහැ කියලා. එහෙනම් සත්පුරුෂ සංසේවනයේ හරි වැදගත්. එහෙනම් එතනට එන්න පිළිසෙට පුළුවන්. ඒ සත්පුරුෂ සංසේවනයේ ලබන්න. කවුරුත් එතන ඇවිල්ලා නිකන් එහෙම ඉන්නේ නැහැ. ඇයි මුදුන කවුරුත් නැහැ නේදන්ට? නායකයෝ කවුරුත් නැහැ. වැසිකිලි හොදන එකත් එකයි. අනිත් අයත් එකයි. ඔක්කොම එකයි. එකම පිරිස. ඇයි? නම උස් කරගන්න නෙමෙයි යන්නේ. නමස් කරගන්න. වචන කිව්වට විතරක් හරියන්නේ නැහැ. ඒව ඒ විදිහට කෙරෙන්න ඕනේ. එහෙනම් එතන බොහෝම නිවිච්ච පිරිසක් ඉන්නේ. එතන කවුරුත් තව කෙනෙක්ව පා ගන්න එහෙම හදන්නේ නැහැ. හැම තැනකම එහෙමයි තමයි ඉන්නේ. මම මේ කියන්නේ එතන ගැන විස්තරයක් කරනවා මිස. වැරදියට ගන්න එපා. මම හැමදේසෙම කියන්නේ ඒකයි. ලේබල් එහෙම ගහ ගන්න එපා. කවුරු හරි කෙනෙක් උකට දී වෙලා ඉන්නවනම් කව කෙනෙක් ළඟට ගිහිල්ලා අහනවා. හම්බ කරන දිවිච්ච මහන්සිය මතකයි නේද? එහෙනම් අද මේ මිනිස්සු උදේ දානයක් ගෙනලා පූජකලේ අහක දාන සල්ලි නෙමෙයි නේද? මහන්සියලා හරි අම්බ කරපු සල්ලි නේද? එහෙනම් දැන් මොකද උකට දී වෙලා කරන්නේ? බත් පතර තව කී දවසක් ණය වෙන්න දෙන්නේ ඔය? රට පින්දේට කී දවසක් ණය වෙන්න දෙන්නේ? මේ කතා කරන්නේ සාස්තුන් වහන්සේගේ වචන. මං හදපුවා හැම නෙමෙයි. රට පින්දේට තව කී දවසක් ණය වෙන්න දෙන්නේ ඔය? යන් ගිහිල්ලා මේක වඩා ගමු. ඕන්න අදගෙන යනවා. සත්පුරුෂ සංසේවනේ. උකටලි වෙන්න දෙන්නේ නැහැ කාවවත්. එහෙනම් හවස දේශනාව අහලා මහ වීරයක් ඇති කරගෙන යන්නේ. ගිහිල්ලා යම් වෙලාවක් වඩලා නින්දට ගිහිල්ලා උදේ 4ට ආයෙ හැරිලා එතන ඉඳලා ආයි මාර්ගේ වඩාගෙන යනවා. කවුරුත් අන කරන්නේ නැහැ දේවල් කරන්න. උදව් කරනවා. පිහිට වෙනවා. මං හරි එතන උකටිනේ වෙලා ඉන්නවනම් සත් අවුරුදු සාමණේරයන් වහන්සේ නමක් ඇවිල්ලා කිව්වා. මොකද්ද ඔය කරන්නේ? රට පින්දිට ණය වෙනව නේද? උන්වහන්සේටත් ඇඳලා මම යන්නේ. ඒක තමයි පින්දිලි මේ සාසනය කියලා කියන්නේ. ඉතින් ඒ තුල හික්මෙන්න කොන්දක් තියෙනවා නම් ඔන්න එන්න. මේ ඔබට විතරක් නෙමෙයි කියන්නේ මේ අන්තර්ජාලයේ මුළු ලෝකෙටම මේක ඇහෙනවා. මේ වෙලාවේ සජීවීව. කොන්ද තියෙන හැම කෙනාටම මේ කියන්නේ. මේක සමහර තව අවුරුදු 200කින් එකෙක් අහන්න පුළුවන්. ආන් ඒකටත් එක තමයි සිංහදෙරි මම මේ කියන්නේ. කොන්ද තියෙනවා නම් ඕන් එන්න. 26 වෙනිදාට මහා සාර අදිස්ථාන පූජාවක් කරන්නේ ඔබගේ අරිහත්වේ උදෙසා. නැතුව ඔබට ඔබගේ padi වැඩි වීම උදෙසා නෙමෙයි. එහෙනම් ඒ උත්මය කරන වැඩේ මල්පල ගන්න වෙන නම් ආශිර්වාදයෙන් විතරක් මදි. ඒක කරන පිරිසක් ඉන්නත් ඕන. ඔබ තීරණය කරන්න. බල්ල වෙනවද? භව ගමන කෙලවර කරනවද කියලා. හරි ලේසියි. අමුත්තක් කරන්න දෙයක් නැහැ. මේක ඇහුණනේ දැන්. දැන් ඔක මෙනෙහි කරන්න තියෙන්නේ. මෙනෙහි කරගෙන යද්දි තේරෙන්න ඕනේ ටික ඔබට තේරිලා එයි. ආන්නේ ටික මනාවකට මෙනෙහි කරන්න. එච්චරයි. මහලුකු දෙයක් නෙමෙයි තියෙන්නේ. සෝතාපන්න ඵලයට පත් වෙච්ච බව තමන් දැනගනි. දැන් මම ඔබට තව එක කරුණක් කියන්න. මේ ලෝකේ මිනිස්සු දසාකුසලයේ කරන්නේ ඇයි? ඒවත් ඔබ දැනන් ඉන්න එපා. මේ ලෝකේ මිනිස්සු කොහොම ඔබත් අයි තියෙන්නේ. දසාකුසලයේ කරන්නේ ඇයි? දැන් සෝතාපන්න ඵලය කියලා කිව්වම ඔක අඳුරන්නේ නැහැ නේ මොකද්ද කියලා. ඒවත් දැනගන්න එපා හරියට. මේ ලෝකේ මිනිස්සු දසාකුසලයේ කරන්නේ තියෙන්නේ ලෝකේ සාරයි කියලා ගත්ත මිත්‍යා දෘෂ්ටියෙන්. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඔන්න ඔය දෘෂ්ටියද? ලෝකයේ සාරයි කියලා ගත්ත දෘෂ්ටිය. ඕකේ ගොඩාක් ඈතට ගියාය තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ. නත්ති දින්නන් නත්ති තන් නත්ති හුතන් නත්ති සුකර දුක්කටානම් කම්මානම් පලං විපාකෝ නත්ති මාතා නත්ති පිතා. නත්ති ආයන් ලෝකෝ නත්ති පරන් ලෝකෝ නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අවිද්නා ශක්තිගත්වා පවේදෙන්ති. ඔය කියන 10. ඔව අහන්න ඔය සිංහල තේරුම් කිය කී ඉන්න වෙලාව නැහැ මට. සීඩී වල තියෙන ඔක්කොම දේශනා කරලා. එහෙනම් ඔය කියපු දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඉන්නේ, මිත්‍යා දෘෂ්ටි ගොඩක් ඈතේ ඉන්නවා. හැබැයි හැම පුතක් යන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. යමේ පුතක් යන මට්ටමක ඉන්නවා නම් ඒ මට්ටම යනකම් මිත්‍යා දෘෂ්ටිකයි. ඇයි? ලෝකයේ සාරය කියලා ගත්ත මුලා දෘෂ්ටි. යමෙක් ලෝකයේ සාරය කියලා මුලා දෘෂ්ටියට පත් වෙච්ච ගමන් ඒක මිත්‍යා දෘෂ්ටිකයි. දසා කුසලේ අවසානයක පිරෙන ඕනොතෙන්ද ලෝකයේ සාරය කියලා ගත්ත මුලා දෘෂ්ටි. ඔය මුලා දෘෂ්ටිය නිසා ඊට පස්සේ මොකද කරන්නේ? ලෝකෙට දැරිලි සෑලෙනවා. ලෝකෙට දැරිලි සෑලිලි ඉවරලා අනේ ඕකට නොවි මට වුණා නම් කියලා හිතෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව කියන්නේ ඕකද? අන්සතු සැපතක් දැකදල ලොබිනේ උන්ට නොවි මට වේයයි සිතෙන්නේ. උන් කලේ සිත හටගත් පවිනේ උන් මතු නිරේ දුක් පවිදෙන්නේ. අපේ වීදාගම හාමුදුර ලිවියෝ ලෝ වැඩ සංගරා. එහෙනම් අනේ අරකට නොමි මට වුණා නම් ඕක හැමදෙසෙම හිතෙනවා. අනේ ඕකගේ ළමයා පාසෙ නැතුව මගේ කා පාස් වුණා නම්, මගේ කා මේ පාරක් දෙකනේ, මගේ කා එක වුණා නම් අරු එක නොවි ඔන්න හිතෙනවා. ලෝකේ සාරය කියලා අල්ලගෙන ලෝකේ සාරත්තේ මුලා දොස්තියෙන් ඉඳගෙන ලෝකේ කෑලි කඩන්න බලාගෙන ඉන්නේ. ඔය අවිද්‍යාවට පත් වෙච්ච එක ඊළඟට ව්‍යාපාදයට වැටෙනවා. තරහ හිතන්න පටන් ගන්නවා. මුන්ටමනේ හැදෙන්නේ, අපිට හැදෙන්නේ නැහැ. අපි මේ දෙයිය බුදුන් ඇඳන් ඉන්න මුන්ටමනේ හරියන්නේ. ඔන්න මොකද වෙන්නේ? ව්‍යාපාදයට වැටෙනවා. තරහ දැඩි තරහ කේන්ති යන පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ලෝක සත්වයා ලෝකේ සාරයි සාරයි කියලා මුලා දෘෂ්ටියෙන් මුලා කරනවා. ඒ වචන තමයි ප්‍රකාශ කරන්නේ. සම්ප්‍රාප්ත ඔය ඔක්කොම කරනවා ගිහිල්ලා සම්ප්‍රාප්ත ලාභ ප්‍රලාප කියනවා. මේ ලෝකේ සාරයි සාරයි කිය කිය මුලා දෘෂ්ටියට පත් කරන්නේ. ධර්මයක්ම නෙමේ, විනයක්ම නෙමේ කතා කරන්නේ. කතා කරන්නේ ඔක්කොම ලෝකේ අල්ලන දේවල් මුලාවට පත් කරනවා. ඊට පස්සේ පරුස වචන කියලා සැඩ බවට පත් කරනවා පිරිසෙම. ඊට පස්සේ කේලම් කියලා විඳවනවා. විඳවලා හරි කමන්නේ, මේව ගන්න තමයි ඕනේ. ඔය බලන්න ක්‍රමක්‍රමයෙන් මේ වැටිලා වැටිලා යන හැටි. ඊට පස්සේ බොරු කියලා මුලාවට පත් කරනවා. බොරු කියලා මුලාවට පත් කළා ඒකෙන් බේර ගන්න බැරි නෝ. ඒකෙනුත් ලබා ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? කාමයේ වරදවා හැසිරලා හරි ගන්න හදනවා. මේක ගන්න බෑනේ. හිතබික ඕකයි ගෑනිට හේතු වෙලා මම ඕක ගන්න. හිතබික ඕකගේ මිනිහට හේතු වෙලා මම ඕක ගන්න. ඔන්න මොකද කරන්නේ? දැන් හොයනවා කාමයේ වරදවා හැසිරි හරි කමන්නේ. අර සාර වූ ලෝකයේ දේවල් කරලා ගන්න හදන්නේ. එහෙමත් බැරි නම් සිංහදෙනි හොරකම් කරනවා. එයාට මේ හැටි යනකම් ඉඳලා හොඳට අපිවදාගෙන එනවා. එහෙමත් බැරි වුණොත් මරලා හරි මේ සාර වූ ලෝකෙ දේ ගන්න හදනවා. එහෙනම් දස අකුසලයට හේතුව මොකද්ද? ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටි. ඔය ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියට පත් වෙච්ච එක නා ඊළඟට මොකද කරන්නේ? ලෝකේ කෑලි කඩන නේද හදන්නේ? ඔය ලෝකේ කෑලි කඩන දැඩි වෙහෙස මහන්සියක් යෙදෙන එක්කෙනා බුදුන්ට දෙන අංක කීයද? බුදුන්ට දෙන අංක කීයද? පල්ලෙහා අංකය. බුදුන්ට දෙන්නේ පල්ලෙහා අංකයක්. බුදුන්ට දෙන්නේ පල්ලෙහාම අංකයක්. ඒක තමයි ස්වභාවය. බුදුන්ට පල්ලෙහා අංකයක් දෙන කෙනා විකෘති වූ ක්‍රියා කරන දැඩි කැමැත්තකින් ඉන්නවා. බුදුන් වහන්සේ ගැන සැකයි. එන වචන වෙනස් කරගන්න ඕනේ නැහැ. ඔය දෙක එකට යන්න ගැටෙනව නැත්තම්. බුදුන් වහන්සේට දීලා තියෙන පල්ලෙහා අංකයක් බුද්ධේ කංකති විචිකිච්ඡති. විචිකිච්ඡා කියලා කිව්වට විතරක් තේරෙන්නේ නැහැ ඔක. කංකති විචිකිච්ඡති ක අංක කංක වෙනවා. අංකේ පල්ලෙහා අංකයක් දෙනවා. අපි ගණන් ගන්න නැහැ කියලා වචනේ ඇවිල්ලා තිනොන් නොතනි. ඕකව ගණන් ගන්න එපා 7-5කට. ඒකේ දීපම් පල්ලෙහා අංකේ. අන්න බුදුන්ට ලැබුණ පල්ලෙහා අංකයක්. බුදුන්ට පල්ලෙහා අංකයක් ලැබිච්ච කෙනා මොකද කරන්නේ? විකෘති වූ ක්‍රියා කරන්න හරි කැමැත්තෙන් ඉන්නේ. යන්න ඩඩේ මේ. ආ යන්න. ඔන්න පටන් ගන්න. යන්න පබ් එකට ගිහිල්ලා එන්න. ආ යන්න. යන්න මඩමට. ආ යන්න. ඔය ඕන තරම් කරනවා දැන්. හරි කැමැත්තෙන් ඉන්නේ දැන් මේවා කරන්නේ. එහෙනම් ධම්මේ කංකති විචිකිච්ඡති. ධර්මයේ පල්ලෙහා අංකයක් දීලා ගණන් ගන්නෑ. ওই විදිහට යනවා ශික්ෂාපද ආදී වශයෙන් ඔය හැම එකටම පල්ලෙහා අංක තමයි දෙන්නේ. ඒව එකක්වත් ගණන් ගන්නෑ. ඕනේ මොකද්ද ලෝකේ කෑල්ල කඩන්නේ? ඔබ මෙච්චර කල් ආපු ගමනත් ඔන්න ඔහොම එකක්. අමතක කරන්න එපා. දරුවට සාර ධර්ම නෙමෙයි කියන්නේ, දරුවට කියන්නේ ලෝකේ කඩන හැටි. ටියුෂන් ඵලයන් අරක ඵලයන් මේක ඵලයන් කොහොම හරි විභාගේ පාසයක්. විභාගේ පාස නම් උඹට හරි සාරදයක් උදා වේ කියලා හිතන් හිටියා. කොහොම කරමු කට්ටියක් හිටියා. ලෝකේ සාරයි කියලා. තව කට්ටියක් හිටියා පින්වතුනි ලෝකේ සාරයි කියලා හිතාගෙන සිල්ෘත සමාදන් වෙනවා. එක එක ආකාරයෙන් සිල්ෘත සමාදන් වෙවි. මේ සාර කොටස අල්ලන්න ගන්න. මේ කොමේ කොටස සාරයි මේ කොටස සාරයි අනේ මේ රැක්කා වූ සිල් බලෙන් මට මේ කොටස ලැබේවා. මේ රැක්කා වූ සිල් බලෙන් අර කොටස ලැබේවා. මේ රැක්කා වූ සිල් බලෙන් අර කොටස ලැබේවා. ඔය ආකාරයෙන් සිල්ෘත පරාමර්ශණය කර කර ඉන්න. ඇයි සාර වූ ලෝක දේවල් කඩා ගන්න. අනේ මේ කලා වූ බෝධි පූජාවේ ආනිසංසෙන් මගේ දරුවාගේ ගහවල දුර වේවා. අන්න මොකද උනේ? සිල්ෘත සමාදන් වෙලා ඉන්නවා. තව කෙනෙක් අජමුත ග්‍රෝමුත සුනකමුත සමාදන් වෙලා ඉන්නවා. ඔය හැම සමාදානකීම බලන්නේ මොකද්ද? මේ සාර වූ ලෝකේ කොහේ හරි තැනක මේක කළාම මන දිව්‍ය ලෝකේ යන ලැබේවා. යම් පූජාවක් කළා පතනවා මන දිව්‍ය ලෝකේ යන ලැබේවා. ඕකත් ෘතයක් තමයි අන්තිම. ඇයි? මේ ලෝකේ යම් තැනක් සාරයි කියලා අල්ලගෙන ඒ සාරත්වයේ උදෙසා යම් ප්‍රතිපත්තියක් පුරවන දෙයට කියනවා ෘත සමාදන් වෙනවා කියලා. එහෙනම් සිල්ෘත පරාමර්ශණය කරන්න පටන් ගන්න. ওই විදිහට තමයි මේ ලෝකේ යන්නේ. එනම් පින්වතුනි ඔන්න ඔය විදිහට යන ලෝකෙදී යම් තැනක අවබෝධ වෙනවා මේ ලෝකෙ කිසිවක් මගේ වශයෙන් තියන්න බෑ. මගේ වශයෙන් තියන්න බැරි නිසා මේකට ඇලීම නිසා මම පෙළෙනවා හුගා. එනම් මේ පෙළීම කියන්නේ මහ දුකක්. එනම් මේ ලෝකෙ තියෙන වස්තු මහා අසාරයි. අන්න අසාර කියන දෘෂ්ටියට වැටුණා. එනම් මේ ලෝකේ වස්තු අසාරයි නං මට නම් එක මොහොතක්වත් මේ වස්තු එපා. අන්න මේ ලෝකෙට දැඩි කැමැත්තක් තිබුණේ කෙනා කැමැත්ත නැති කරගත්තා. මෙච්චර කල් ලෝකේ සත් සත් සත් කී කී හිටියා. මේ කාය හෙවත් රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පැනවිල මේ ලෝකේ හරිසාරයි හරිසාරයි කී කී හිටියා. ඔය සාරයි කී කී ඉඳලා දැන් අවබෝධ වුණා මේක ඇති සාරයක් නැහැනේ. කිසිම හරයක් නැහැනේ. ඔන්න ඔතනට ආපගෙන මෙච්චර කල් හිටන් ඉදී අර කාය සත් කියන දෘෂ්ටියෙන් නිදහස් වුණා. යමෙක් කාය සත් කියන දෘෂ්ටියෙන් නිදහස් වෙච්ච ගමන් එතනින් යාට හිතෙනවා අනේ මට උපදින්න බෑනේ ආයි. උපදින්න බෑ නම් මේ මහදාජරා ජීවිතේ මෙතනින් එහාට මම මොනව කරන්නද? උපදින්න බැරි නම් ඔන්න මතක් එනවා මොකද්ද? උපදින්න බැරි නම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. උපදින එක නවත්තන්න නම් එකම එක උතුමේක සරණ විතරයි දෙය යන්න පුළුවන්. ඉපදීම හැවත් මේ සැරිසැරීම නසන්න නම් සරණ යනවා කියන්නේ ඒක. සැරිසැරීම නැසීම උදෙසා යනවට කියනවා සරණ යනවා කියලා. එහෙනම් මේ සරණ යාම උදෙසා ඔන්න අදිස්ථාන කරනවා මේ වෙන කාගේ පිටත්ද? ගණ දෙයියෝගාවට ගිහිල්ලා අහනවා සරණ යන්න පුළුවන්ද? බෑ. ගිහිල්ලා අහනවා දේශසහඳගාවින් සරණ යන්න පුළුවන්ද? බෑ. එහෙනම් යන්න පුළුවන් එකම එක්කෙනාගෙන් ඔන්න අර්ථාන්විතව සරණ යනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඔන්න ඔතනට ආවා. එහෙනම් එකම එක සරණේ තියෙන මේ තිසරණේ විතරයි තියෙන්නේ. එහෙනම් ඒ සරණේ යන්න ගත්තා. අන්න එතකොට මොකද වෙන්නේ? බුද්ධේ කංකති විචිකිච්ඡති කියලා හිතුව එකගෙන් ඔන්න මතුවලා එනවා බුදුහාඳුරන්ට අංක 1. ඔන්න බුදුන්ට අංක 1 හම්බුනා. බුදුන්ට අංක 1 හම්බුනා, ධර්මයට අංක 1 හම්බුනා, සංඝයාට අංක 1 හම්බුනා, ශික්ෂාපදවලට අංක 1 හම්බුනා. දැන් හිතනවා ඉපදුනාද නැද්ද, ඊටවඟ භවයක් තියෙනවද අනිද්ද, ඔය ඔක්කොම හිතනවා දැන්. ඔය ඔක්කොටම අංක 1 තමයි දැන් හම්බ වෙලා තියෙන්නේ. ඔය අංක 1 එනකොට මොකද වෙන්නේ? මෙච්චර කල් පාපී ක්‍රියා කරන්න, විකෘති වූ ක්‍රියා කරන්න බැරි කැමැත්තකින් හිටියා. දැන් මොකද වෙන්නේ? ඒ කැමැත්ත පහ වෙලා ගියා. අන්න එහෙනම් විචිකිච්ඡාව දුරු වෙලා ගියා. මෙච්චර කල් සීල්වත පරාමර්ශනය කර කර හිටියා. අරක ලැබේවා මේක ලැබේවා කියලා. ඔන්න දැන් ඒකත් පහ වෙලා ගිහිල්ලා අරියකාන්ත සීලේ පිහිටුවා. යන් සමාදානං සංවතං සංවරත් තේන්න සීලං. සංවර වෙනකොට තමයි සීලය හැදෙන්නේ. සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක වර්ණව කියන්නේ අඩු වෙනවා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙක අඩු වෙන මට්ටමට තමයි සීලය කියන එක පිහිටන්නේ. සීලය කියන එක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, පළුදු වෙන්නේ නැහැ. කොයි කාට සීලය පිහිටුවත් සීලය කියන එක කැඩෙන්න බිඳෙන්න පළුදු වෙන්න බෑ. අන්න ඒක නිසා තමයි සීලය කියන එක සෝතාපන්නයාගෙන් පටන් ගන්න. සෝතාපන්නයාට තමයි සීලය කියන එක පිහිටන්නේ, අනිත් එක්කෙනෙකුට සීලය නැහැ. වතක් විතරයි තියෙන්නේ. වතක් පූර්ණේ කළාම ලැබෙන තිනක් තියෙනවා. සීලය කියන්නේ සංවරද්ද ලැබෙන එකක්. ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක නැති කරනකොට තමයි සීලය පිහිටන්නේ. එහෙනම් සීලයේ පරිපූර්ණත්වයට එන්නේ කවුද? අරිහතුන් වහන්සේ. ඇයි? අවිද්‍යා තෘෂ්ණා දෙක සහ මුලින්ම දුරු කළා දා. ඔන්න ඕකයි සිංහතන. එහෙනම් මොකද උනේ මෙච්චර වෙලා? මෙච්චර වෙලා අර පාපී ක්‍රියා කරන්න කැමැත්තෙන් හිටපු කෙනාට දැන් කැමැත්තක් නැහැ. එහෙනම් සෝතාපන්නයාට පාපී ක්‍රියා කරන්න කැමැත්තක් නැහැ මිසක් පාපී ක්‍රියා කරන්නේ නැහැ කියලා කියන්න බෑ කොහෙවත්. සෝතාපන්නෙක් අතින් පාපී ක්‍රියා වෙන්න පුළුවන්. මහානාම ශාක්‍ය ඇවිල්ලා කියනවා ස්වාමීන් මට නම් හරි සැකයි ස්වාමීන් ඔබ ඔය කියන කතාව ඔබ කියනවා මම සෝවාන් වෙලා කියලා. නමුත් මේ කඩ වීදියේට ගියාම ඇත්හලට අස්හලට ගියාම මුන් වැඩ කරන්නේ නැතු දැක්කම මම මුන්ට බයිනේ. මුන් අඬනවා ස්වාමීන්. මම මගෙන් බැනුම් අහනවා. ඉතින් මට බයයි ස්වාමීන් මේ වෙලාවේ. මම මේ මුන්ගේ හිත තලනේ හින්දා මැරිලා මං අපාගත වෙයිද කියලා. මහා නාම ඔබ අපාගත වෙන්නේ නැහැ. ඔබ සෝතාපන්නයි. තුන් වතාවක් කියලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා ඒ විදිහට. එහෙනම් සෝතාපන්නය පව කරන්නේ නැහැ කිව්වොත් ඒක වැරදි. සෝතාපන්නය පව කරන්න කැමැත්තක් නැහැ. කැමැත්තෙන් නම් පව කරන්නේ නැහැ. අහගෙන උන්ට මේ කාලකන්‍ය කියලා වයින් එහෙම නැහැ. සෝතාපන්නයි. අහගෙන සතෙක් මරලා දාන්නේ නැහැ. සෝතාපන්නයි. හැබැයි තමන්ගේ දරුවෙකුට හානියක් කරන්න එහෙම ණයෙක් එහෙම ආව නම් මොකද කරන්නේ? අතේ දිවිච් එකෙන් දමල ගැහුවා. හැබැයි කැමැත්තක් තිබ්බේ නැහැ. ඒක මයිලකටවත් හානියක් කරන්නේ නැහැ. ඒක කොරපොත්තකටවත් හානියක් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් දරුවට දස්ත කරන්න යන නිසා මේ අතේ දිවිච් එකෙන් දමල ගැහුවා. පෙන ගොබේට වෙදලා නයාමලා කරන් දෙන්නේ නැහැ. පවත් තමයි කළේ. නමුත් පව් කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. මේ සෝතාපන්නයාගේ ලක්ෂණ. පව් කරන්න කැමැත්තක් නැහැ. ඕන් හොඳට බලාගන්න. ඕ තමන් මේ බලාපොරොත්තු වෙන සෝතාපන්න ඵලෙ. එහෙනම් ඒ වගේ තමයි සිංහදෙනි. එහෙනම් මේ සිල් වෘතයන් පරාමර්ශනය කරන්නේ නැහැ ආයිසරය. ලෝකේ සාරයි කියලා සිල් වෘතයන් රකින්නේ නැහැ. ඒ කියන්නේ සිල් ගන්න ඉන්නේ නැහැ කියන එක නෙමෙයි. අනිත් එක තමයි සිල් ගන්න ඉන්නේ නැහැ කියන වචනේ වැරදි. සිල් ගන්න ඉන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ශික්ෂාපද සමාදන් වෙන්නේ නැහැ. සිල් කියන ඒවා ගන්න පුළුවන් ඒවා නෙමෙයි තේරෙන්නේ. සීලය කියන්නේ සමන් තුල හැදෙන එකක්. ඒක කැඩෙන්නේ බිඳෙන්නේ නැති, paludu වෙන්නේ නැති එකක් සීලය කියලා කියන්නේ. ඒක සංවරණ කොට ඉන්නේ. අවිද්‍යා තෘෂ්ණා දුරු වෙන්න සීලය කියන එක පරිපූර්ණ වෙමි එන්න මවුඩට. එහෙනම් ඔබ පොයේ දවසට එන්නේ සිල් ගන්න නෙමෙයි ශික්ෂාපද සමාදන් වෙන්න. ශික්ෂාපදයන් සමාදන් වෙලා ඒ ශික්ෂාපදයන් නොකඩෙන්න නොබිඳෙන්න තියාගන්න. ඒක බොහොම හොඳ කර්තව්‍යයක්. ඒව නොකර ඉන්න එපා. ඒවට කියන්නේ නෑ වෘත කියලා. හැබැයි ඒකම කවුරු හරි සමාදන් වෙනවා නම් අද මම මේ සමාදන් වෙන සිල් වලින් මට දිව්‍ය ලෝකයන් ලැබේවා කියලා අන්න ඒක සිල් වෘතයක්. ඒ ශික්ෂාපද ටිකම තව කෙනෙක් සමාදන් වෙනවා. මම මේ රකින්න ශික්ෂාවල මේ ශික්ෂා ටික රැක්කට පස්සේ මාගේ තුල දමනයක් ඇති වෙනවා නම් මට රාග දේශ මොහ සමනය කර ගන්න පුළුවන්. ආන් ඒක නිසා මම මේ ශික්ෂාපද සමාදන් වෙලා මේක ආරක්ෂා කරනවා කියලා දැනුණා නම් අන්න ඒක නා වෘතයක් නෙමෙයි රකින්නේ. ඒකයි ඔන්න වෘතය කියන එක තේරුම් ගන්න. සීල වෘතය, සීල වෘත පරාමර්ශනය කරනවා කියන එක. එකම ශික්ෂාපද එක සමාදන් වෙලා එක්කෙනෙක් වෘත සමාදන් වෙනවා, වෘතයක් පරාමර්ශනය කරනවා, අනිත් කෙනා නිවනට යන උත්සාහ කරනවා. එහෙමයි වෙන්නේ. එහෙනම් ඔය විදිහට සිංහතිනේ සෝතාපන්නය තුළ ඕන් ඔය කරුණු ටික පිහිටලා එනවා. එහෙනම් දැන් කාටද කියන්න පුළුවන් සෝතාපන්න ඵලයේ නෑ ඉතින්? එහෙනම් මෙච්චර මහා සාර ධර්මයක් තියෙද්දි මේ ධර්මයේ ප්‍රකාශයට පත් කරන්න කටාරින්න පුළුවන් අයත් ඉඳිද්දි දැන් ඔබ කොහෙද යන්න හදන්නේ? දැන් තමන්ගේ දරුවට දෙන්න හදන උරුමේ මොකද්ද? තමන් කරගහගෙන ආපු උරුමේ දෙන්නද යන්නේ? උදේම ලොකු බිස්නස් එකක් හදුවා පුතේ, මේ බලහම මේක නිසා මම උදේ ඉඳලා රෑ වෙනකම් පෙළුණා පුතේ, ඉවරයන්නේ. අනේ මගෙන්, අනේ පුතේ කොහොම හරි මේක උඹ ගනි, මට නිදහස වෙන්න. තාත්තෙද්ද ඔය ව්‍යාපාරේ දෙන්න ඔබේ හතුරට වෙනසිලා ඵලයක්. ඔය දෙන්නේ කාටද? තමන්ගේ දරුවට දෙන්නේ. ඔබ ඔය ව්‍යාපාරේ නිසා සැපවින්දද කියන එක ඔබ හිතලා බලන්න. අවංකව පිටින් කණේක මේ බල්ලත් ගන්නවා අහල බලන්න. අද කෑවේ නැද්ද කියලා මේ උත්තරයන්ට පින් සිද්ධ වෙන්න කන්නේ තියද? එහෙනම් කණේ එක බල්ලත් ගන්නවා. වෙනසක් නැහැ. නිදා ගන්න එක බල්ලත් ගන්නවා. කාන්තාවක් හොයාගන්න එක යත් ගන්නවා. පොණේ එක යත් ගන්නවා. ඔය ටික කරන්නේ නේද ඔය ලොකු ව්‍යාපාරයක් හදාගත්තා. ඔය ව්‍යාපාරය හදන්න, ඔය ව්‍යාපාරය පවත්වන්න අප්‍රමාණ දුක් විඳද නැද්ද? දැන් ඔය ගිනි ගෙඩියට තමන්ගේ දරුවට දායාද කරන්න හද? පුතේ මම මහා ගිනි ගෙඩියකින් නිදහස් වෙන්න පුතේ මේක ගනි. අනේ මේක ගනි මගේ පුතේ. එතකොට මං නිදහස්නේ. දැන් තමන් නිදහස් වෙන්න හදන්නේ කරදරයකින් නෙමෙයිද? එහෙනම් ඒ නිදහස් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඔය නිදහස් කියන වචනේ පාවිච්චි කරන්නේ ඕක නිසා මහා පීඩාවට පත් වෙලා ඉන්න නිසා නෙමෙයිද? එහෙනම් ඕක තමන්ගේ අර අහිංසක දරුවට දෙන්නේ ඇයි? ඕක දෙන්න ඕනේ හතුරටනේ, හැඳි ගෑවිලා යන්න කියලා. මම මෙච්චර කල් මහ පීඩාවෙන් හිටපු මේ ව්‍යාපාරේ කෝටි ගානක වස්තුවක් තියෙන උඹ තියාගනිමු. හතුරා දරුවෝ මම උඹට ආදරෙයි. උඹ වරෙන් මාත් එක්ක පැවිද්දට යන්න. නවුත් කරන්නේ මොකද්ද? අර ගනුදෙනු කියවන්න. හතුරා මාවනේ දරුවා වෙලා බඩට. ඌට තමයි දෙන්නේ හරියට මා තියාගන්න. ඌත් මොකද කරන්නේ අවුරුදු 60 වෙනකම්. කරුමය අදිනවා. කරත්තේ බැඳපු ගොනා වගේ ඇදගෙන ගිහිල්ලා ඌත් අර කරුම කරත්තේ පටවන ඌගේ පුතාට පටවල එන්න හදනවා සාසනෙට. මම මේ කතා කරන්නේ තරුණ තරුණියන්ට. ඔබ තාම කරත්තේට බැඳ විතරයි. ඔය කරත්තය අදිනවද ලෙහිල යනවද කියන එක ඔබ තීරණය කරන්න. ඒකයි මං හැමතිස්සෙම කියන්නේ කසාද බැඳපු නැති අය ඉන්නවනම් කසාද බඳින එක ප්‍රමාද කරන්න. මොකද පින්වදින මේ ධර්මයේ දිගින් දිගටම අහද්දි අතෑරෙනවා අතෑරෙනවා. කසාද බැඳපු අය ඉන්නවනම් දරුවෝ හදන එක ප්‍රමාද කරන්න. මං කිව්වේ නෑ හදන්න එපා කියලා. දැන් ජාතිවාදීක වෙන විදිහක් නෑ. ප්‍රමාද කරන්න. ඇයි? අතෑරෙනවා. ධර්මයේ අහගෙන අහගෙන යද්දි අතෑරෙනවා. අතෑරුණාම එක මොහොතක්වත් මේ ගිහි ජීවිතේ ඉන්න බෑ. ඉන්න හිත දෙන්නේ නෑ. එදාට හූල්ලන්න වෙයි නැත්තම්. දරුවෙක් දැන් ඉන්නවනම් සල්ලි තියෙනවනම් තව එකෙක් හදන්න. පොඩි දරුවෙක් නම් ඉන්නේ සල්ලි තියෙනවනම් තව එකෙක් හදන්න. ඒකව 7 අවුරුදු වියේදී සම්බුද්ධ ශාසනයට පූජා කරන්න. තව ගන්ධබ්බේකට නිවන් දකින්න අවස්ථාව හදලා දෙන්න. හැබැයි කසාද බැඳපු නැති කෙනෙක් ඉන්නවනම් එහෙම ගන්ධබ්බේ නිවන් දක්වන්න කලින් තමන්ගේ වැඩේ කරගන්න. පිටකදී මේ වචන වලින් විතරක් ගන්න එපා. හෘදාවකට කතා කරනවා නෙමෙයි. ඔබ මට මොනවද දෙනවටද මම මේවා මේ කියන්නේ? ඔබ පව් නිසා ඔබට මේවා කියන්නේ මම. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මහා අණ මේ දෙන්නේ. ඔය මහා අණ ගන්න පුළුවන් නම්. ඒකයි කිව්වේ මම මෙතනින් අහන බුද්ධාඥාව පතුරවන්න කියලා. මේ මම කරන එකක් නෙමෙයි. ධර්මයෙන් තමයි බුද්ධාඥාව පැතිරිලා යන්නේ. ඉතින් ඒ අණ පිළිගන්න පුළුවන් නම් පිළි අරගෙන තමන්ගේ බව ගමන කෙලවර කරගන්න. නැත්තම් වෙන්නේ වෙන එක මේ ඉන්නේ ඉස්සරහ. නොවුනොත් තමයි පුදුමයි. මං ඕවා ගැන හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. දුක් විඳින මල පෙරේතයෝ ඕන තරම් මේ අත යටින් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා පින්වතුනි ඔය දොස්තරලා වෙච්ච ඉංජිනේරුව වෙච්ච මල පෙරේතයෝ ඕන තරම් ඉන්නවා. ඔය කියන්නේ හා කියලා ඇහෙනවද? ඕක තමයි ඇත්ත. දැන් ඔබගේ ඔළුව ඕක ඇස්සේ ගහගෙන ඔය කඳ තියාගෙන ඔන්න ඕක කළා බලන්න ඔබට දැනෙන සනීපේ පොඩි දුකක්ද විඳින්නේ? ඇයි ඔබට පෙර නිමිති දෙන්නේ නැත්තේ? පෙර නිමිත්ත දකින්න ඔය මහ කරුමයක් ඔය විඳින්නේ. එක මොහොතක් නෑ සනීපෙන් ඉන්න. මේ ටික කියන්නේ තියෙන්නේ මේක ක්‍රොස් කළොත් ඉවරයි. ඔබ මලාට පස්සේ මම එක වචනයක් කතා කරන්නේ නෑ ඔබට. ඔබ දැකලා තියෙනවද එකම සීදීහිකවත් මං තිරිසන් සතුන්ට බන කියනවා? උන් ගෙරේ මගේ තියෙන උපේක්ෂාව. ඊට වඩා මං බන කියනවා මම මරන්නේ නේ කාට. මුදිතාවෙන් මං උට බන කියනවා. මුදුභාවයට පැමිණිලා. ඒක සැඩපරුස වෙලා එද්දි. ඒකයි ආර්ය විනේ මුදිතාව කියලා කියන්නේ. මේකුන් කෙරෙහි තියෙන උපේක්ෂාව. තිරිසන් සතා කෙරෙහි. හැබැයි අද ලෝකයා කියන්නේ නම් ශාස්ත්‍රුන් වහන්සේ තිරිසන් සතුන්ට කරුණාව දැක්වුවා කියලා. නෑ නෑ නෑ. ශාස්ත්‍රුන් වහන්සේ තිරිසන් සතුන්ට කරුණාව දැක්වුවේ නෑ. කරුණාව දැක්වුවේ ශාස්ත්‍රුන් වහන්සේ අඟුලිමාලට. නෙමෙයි. සුනීත සෝපාකට කරුණාව දැක්වුවේ. අඟුලිමාලට මුදිතාව දැක්වුවා. අඟුලිමාල කපන්නේද්දි උන්වහන්සේ ඉවසලා හිටියා. ආලෝකයක් තියාට මුදිතාව දැක්වුවා. මෘදු බවට පත් වෙනවා. මහාන ඵලයන් එළියට මම යන්න. මෘදු බවට පත් වෙලා හික්මවන්න ගත්තා. ඒකයි බින්දුනි මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තුනම කරන්න. මේ ධර්මයේ හොයන් එන පිරිසක් ඉන්නවා. උපතිස්ස කෝලිතට කියන මේ මහා උත්තමයෝ දෙන්නට ශාස්ත්‍රුන් වහන්සේ මෙත්තාව දැක්වුවා. මේ ධර්මයේ හොයන් එන අයව ධර්මයෙන් සනසලා නිවන් දැක්වුවා. ධර්මයේ හොයාගන්න බැරුව මිනියකට බැඳලා දීපා සෝපාකව. කසල සෝදේ කරන්දුනේ ඉඳගෙන කසල සෝද සෝදේ හිටියා සුනීත. අන්න එයාට මක් කළාද? කරුණාව දැක්වුවා. හොයාගෙන ගිහිල්ලා එයාට උදව් කළා. එහෙනම් ආර්ය විනී කරුණාව කියන්නේ ඔන්න ඕකට. මේ සත්තුන්ට මොන කරුණාවද? සත්තුන්න තියෙන උපේක්ෂාව. කරන්න දෙයක් ඇත්තෙම නැහැ. එහෙනම් මොකද කරන්නේ? අක්ෂයට උප වෙලා ඉන්නවා. නිවන මෙනෙහි කරගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නැහැ. ඇල්මක් නැති ගැටමක් නැති තැනක් තියෙනවා. ඇලීම් ගැටීම් දුරු කරාම තියෙන තැනක් තියෙනවා. ඒක තමයි අක්ෂේ. මේ පැත්ත ඇලෙනවා, මේ පැත්ත ගැටෙනවා. ওই අක්ෂේට උප වෙලා හිටියාම හරි ආසන්න වෙලා. එහෙනම් මුදිතාවටපත් වෙනවා. මුදිතාවටපත් වෙලා තමයි අඟුලිමාල හොයාගෙන. ආලෝකයක් තියා හොයාගෙන ගියේ. දරුණු ලෙස පහර ගහනවා ඒත් හිටියා. වාද කළ විඳවන ඔක්කොම නැති කරන්න ගියා. බුදුහාඳුරන්ගේ දිවිචිල්ලේ. කීර්තිනාමය විඳින්න ගියා. ඒ හැම කෙනත් එක්කම බොහෝම අනුකම්පා දහගත වේ අය. මුදු වෙලා ඒ අය ඉස්සරහා ඒ අයට මාර්ගයේ පාදලා දුන්නා. එන ඔබ තුලින් නැගෙන්න ඕනේ පින්වතුනි, ඔන්න ඔය සාසනික මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඔබ තුලින් කෙරෙන්න ඕනේ. ඒක නිසා තමයි මම ඔබට කියන්නේ මේ ධර්මයේ පුළුවන් තරම් ප්‍රචාරය කරන්න. පුළුවන් තරම් මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. තව එකෙකුට මේක අහන්න දෙන්න. දුක්ඛින සත්‍යාව මේ සසරෙන් නිදහස් කරගන්න. හැබැයි එකෙකුට අහන්න දෙන්නේ ඔබේ වැඩේ කරගන්න නැතුව නෙමෙයි. මට නම් පොටිලිය ඕනේ නැහැ. ගෝපල් ඕනේ නැහැ. තමන්ගේ වැඩේ කරන්න නැතුව අනුන්ට බන කිය කී ඉන්න මට තමන්ගේ ජීවිතය හදාගන්න එපා. හැබැයි මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. ඔබ දන්නවනේ ධර්මයයි ඔබයි කියන්නේ සියල්ල නොමිලේ දෙන තැන. ඒ ඔබ වගේ පිරිස් තමයි ඒවට එකතු වෙලා වැඩ කරන්නේ. තමන් විසින් හරි හම්බ කරගන්න ධනයෙන් කොටසක් සම්බුද්ධ ශාසනයේ චිරජීවනයට දෙනවා. චිරජීවනය කිව්වේ බිල්ඩින් නෙමෙයි. චිරජීවනය කිව්වේ මාර්ගඵල. සම්බුද්ධ ශාසනයක් ප්‍රකෘතියෙන් පවතින්නේ මාර්ගඵල තියෙනකම් විතරයි. ඊට පස්සේ ඒක විකෘති වෙලා වේදේ බවට පත් වෙනවා. ඔය රිග්, යජුර්, සාම, අතරවන් කියලා චතුර්වේදයක් තියෙනවා. ඔය කාශ්‍යප බුදුහාඳුනගේ දහම. විකෘතියට පත් වෙච්ච කාශ්‍යප බුදුහාඳුනගේ දහම තමයි ඔය වැඩි හරියක් තියෙන්නේ. එහෙනම් ප්‍රකෘතියෙන් පවතින්නේ මාර්ගඵල තියෙනකම් විතරයි. එනම් මාර්ගඵලයන් උදෙසා හික්මෙන්න තව කෙනෙක්ම හික්මවන්න උදව් කරන්න. හැමතිස්සෙම CD දෙකක් තුනක් සාක්කුවේ දාගෙන ඉන්න. කසිප්පු කාරයෙක් දැක්ක. හැබැයි තරුණෙක් වයසට ගිහිල්ලා නම් ඒක අල්ලන්න බෑ, අමාරු, තේරෙන්නේ නැහැ. ඔය බාර් එකේ ඉඳලා බොනවනම් යාළුවේ. ඌට බොන්න එපා කියන්න එපා. බුදුහාඳුරෝ කොහෙවත් බොනේ උන්ට බොන්න එපා කිව්වේ නැහැ. සත්තු මරණේ උන්ට සත්තු මරන්න එපා කිව්වේ නැහැ. පානාතිපාතා වේරමණියා ධම්මං දේසේති. පානාතිපාතෙන් වැළකීම උදෙසා දහම් දේශනා කළා. ඔව්ද නැද්ද? නැත්තම් චුන්ද සූකරට අල්ලලා මරලා දාන්න තිබ්බනේ. කොසල් රජුරන් කිව්වා නම් මේ මගේ ආරාමය හැබැයි ඌර මරන මෙන්න මුළු පන්නලා දාන්න කියලා. කොසල් රජුරෝ මේ මොනවා නොකරයිද? මහාධිරාජ්‍ය. උන්වහන්සේට ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඒක. ධර්මයේ පිළිගන්න පුද්ගලයන්ට පානාතිපාතා වේරමණියා ධම්මං දේසේති. අදින්නාදාන වේරමණියා ධම්මං දේසේති. එහෙනම් අදින්නාදානෙන් වැළකීම උදෙසා ධම්ම දේශනා කළා. මිසක් කාටවත් කිව්වේ නැහැ හොරකම් කරන්න එපා කියලා. අඟුලිමාල මිනිමර මර හිටිය අඟුලිමාලට කිව්වද මේ අනේ මේ මාත්‍යෝ මිනිමරණ එක නවත්තාම ඔන්නෝයි කියලා කිව්වද? නැහැ. මිනිමරීමේ මේ සත්ව ඝාතනයේ මෙන්වීම උදෙසා ධම්ම දේශනා කළා. එතකොට තමයි තියෙන්නේ අත ඇරෙන්නේ. ඔබ කාවත් අත අරවන්න යන්න එපා. ඔබ ධර්මයේ දෙන්න. ධර්මයේ අහනකොට අත ඇරෙයි. එන හොරාව හොරා කියලා හංවඩු ගහන්න එපා. මොකෙක් හරි එකෙන් හොරකම් කරනවා දැක්කොත් ඌට හිමීට කිට්ටු වෙලා මම මේ ධර්මයක් අහනවා. මට මේකෙන් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඔබත් මේක පොඩ්ඩක් අහන්න CD එකක් දෙන්න අනුකම්පාවෙන්. හොරා කියලා හංවඩු ගහන්න යන්න නැතුව. ඒක සද්ධර්ම දේශනාව පළවෙනි දවසේ අහයි. ඒ සද්ධර්ම දේශනාව පළවෙනි දවසේ අහලා ඌ දෙවෙනි දවසෙත් යනවා හොරකම් කරන්න. එහෙනම් බලාපොරොත්තු වෙන්නේ එපා පින්වතුනි, එකම මොහොතක පටස් ගාලා නිවන් නිවන් දකි කියලා කවුරුලෝ. එහෙනම් ඌට පවෝදා කියන්නේ පතෝ අදත් හොරකම කියන්නේ. එතකොට බණ දුන්නට වැඩක් තියෙනවද බලු? කොහොම අහන්න එපා. ඔය අසත්පුරුෂකම. ඒකට තව අවබෝධ කරන්න දෙන්න. ඒක දෙවෙනි දවසේ හොරකම යනවා. හොරකම කියලා මොන හරි බඩමුළු ටිකක් අරගෙන ඇවිදින්න. ඒ බඩමුළු ටිකක් පැත්තකින් තියාගෙන CD එක දාගෙන අහනවා. ඌ තුන්වෙනි දවසේ හොරකම යනවා. හතරවෙනි දවසේ තියයි, පස්වෙනි දවසේ තියයි. යම් දවසක් එනවා පින්වතුනි, මේක ඇහිලා ඇහිලා ඇහිලා මේක පත්තියන් වෙනවා. අන්න සංවරන්න පටන් ගන්න. අවිද්‍යා තෘෂ්ණා නිසයි ඌ හොරකම් කරන්නේ නැතුව නෙමෙයි. ලෝකේ සාර නිසා මිසක් ලෝකේ නිස්සාරයි නම් හොරකම් කරන්න දෙයක් නැහැ. මේක නිසා මේකේ අයිතිකාරයව පෙළෙනවනම් මේක මං ගත්තොත් එහෙම දැන් පෙළෙන්නේ කවුද? කවුද? මං නේද? එහෙනම් මං ওই මෝඩ වැඩේ කරනවද? තියෙන ඒවා තමයි හැබුල දෙනවා මිසක්. පෙලියම් පෙලියම් කියලා අතල්ල දානවා. එන හොරකම කියන එක නතර වෙන්නේ ඔන්න ඔහමයි. එන ධර්මය දෙන්න ඔය පුරුදු අතහැර ගන්න. ඔය පුරුද්ද ගත්තුවා සංසාරේ. සාරයි කියලා අල්ලල්ල පුරුද්ද ගත්තෝ ඔය තියෙන්නේ. එහෙනම් ඒ සාරයි කියලා අල්ලගෙන පුරුද්ද ගත්තෝ ඒවා නැති කරගන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. ඒව උදෙසා සද්ධර්මය දෙන්න තව පිරිසකට. එහෙනම් ඔබගේ ගමේ හොරු ඉන්නවා නම් පුළුවන් තරම් ගමේ සද්ධර්මය ප්‍රචාරය කරන්න. ඒක තමයි හොරු නැති කරන්න තියෙන මඟ නැතුව පොලිසියක් මෙතනට ගෙන්න ගන්න එක නෙමෙයි. පොලිසියෙන් කරන්නේ හොරුන්ට දඬුවම් දෙන එක මිසක් හොරු මර්ධනය කරන එක නෙමෙයි. හොරු නැති කරන්න නම් කරන්න තියෙන එකම ක්‍රමය තමයි හොරකම් කරන හිත නැති කරන එක. ඒකට නම් සද්ධර්මයේ ඕනේ වෙන ක්‍රමයක් නැහැ. තාතුරු නාන්දේ ක්‍රමයේ හොඳට තේරුම් ගන්න. එන ඔබගේ ඉන්නවනම් බොනේ යාළුවේ. ඌ අහක දාන්න එහෙම එපා. ඕක බොනවා ඕක අසත් පුරුෂයා. අහක දාන්න එපා. උඩ ධර්මයේ දෙන්න. හරි උඹ බීපං. උඹ බීපං. බීලා උඹයි මායි දෙන්න අද බණ අහනවා. ඔන්න යාළුවෙකුට උදව් කරනවා. ඌ බීලා ඉන්න හොඳට. එයාත් එක්ක එකතු වෙලා බණ අහනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන්. යකෝ බොනේ උන්ට බණ අහන්න තරම් ධර්මයේ පාළ්‍ය දාන්න එපා. එහෙම එකක් නැහැ. ධර්මයේ පල්ලෙහා වැටීමක් කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ කාලකන්ණියක බේර ගන්න හදන්නේ. ඌ පළවෙනි දවසේ ඔබත් එක්ක ධර්මයේ හයි. වචන 10ක් උගේ කණේ ඉතුරු වෙනවා. අනිත් එක යනවා ඔක්කොම. බීලා ඉන්නේ. හැබැයි ඌට පහුවදා සිහියනකොට අර වචන 10 මතක් වෙනවා. අන්න සම් පොඩ්ඩක් වරන්න ගත්තා. චුට්ට යන්තම් හෙල්ලුණා. මේ සම් පොදියක් තිබුණේ යන්තම් හෙල්ලුණා. ඒත් පදිද. හැබැයි තුන්වෙනි දවසේ බලාපොරොත්තු වෙන්නේ පව් බොන එක නවත්තයි කියලා. සරකාණී කියන සාක්කයා අරිහත්ට මේ සෝතාපන්න ඵලයට පත් වෙලා බිව්වා. වැටෙන්න බිව්වා. එහෙනම් ඔබ මොකද බලාපොරොත්තු වෙන්නේ? කාගෙන්ද බලාපොරොත්තු වෙන්නේ? ඒක නිසා පින්වතුනි ධර්මයේ දෙන්න අතහැරින්න අරින්න. ඔබත් ධර්මයේ ගන්න අතහැරින්න අරින්න. ඔබට තියෙන පුරුදු. බලෙන් අතාරින්න එපා. මේකට මම උදාහරණයක් කියන්නම්. අවසාන වශයෙන් ඔබගේ අතේ හරි කොහෙ හරි තුවාලයක් ආහම ඔය තුවාලෙට බේත් දාලා දවස් දෙකකින් ડોක්ටර් එන්න කියනවක ගලවන්න. එතකොට අර ගෝස් කෑල්ල හැමට ඇලිලා ඕක තරස් ගාලා ඇදලා දැම්මොත් එහෙම අර හැදිච්ච හැම නැවතත් ඉරිලා ගිහිල්ලා එතන තියෙන තුවාලෙට වඩා ලොකු තුවාලයක් හැදෙනවා. ඒක නිසා තමයි ડોක්ටර්ස් ලවකට දාන්නේ සේලයින් වතුර දදා දදා දදා ඕක පොඟවන්නේ. පෙඟිලා පෙඟිලා පෙඟිලා පෙඟිලා යනකොට හිමීට මේක ගලවද්දී අර හමයි අර කියපු ගෝස් කෑල්ලයි හිමීට වෙන් වෙනවා අර තුවාලේ පෑරෙන්නේ නැති වෙන්න. එහෙනම් ඔය කියපු සේලයින් වතුර තමයි ධර්මය. මෝඩ දොස්තර වෙන්න එපා. දන්න දොස්තර වෙන්න. එහෙනම් ධර්මයේ දදා දදා දදා පහ කළ යුතු ආශ්‍රවයන් තියෙනවා නම් පහ කරන්න. ධර්මයේ ආස්වාස කරන්න. ආශ්‍රවය ප්‍රස්වාස කරන්න. ඕක තමයි ක්‍රමේ. ඇදලා දාන්න එපා. එතකොට පෑරිලා කපන්න වේ යත. ඉතින් මං හිතනවා ඔබට ගොඩක් දේවල් තේරෙන්නේ නැති කියලා. අවබෝධ වුණා නම් බොහෝම හොඳයි. මම දන්නවා මෙතන පිරිසක් ඉන්නවා බොහෝම ධර්මයේ කෙරේ බොහෝම මේ කාලෙක ඉඳලා මේ ධර්මයේ මෙනෙහි කරගෙන යන. ඒ අයට නම් මනාකොට අවබෝධ වෙච්ච බව මට තේරෙනවා. එහෙම මේ නිින්ද ගිය අයත් ඇති ඉතින් මොනව කරන්නේ? ඉතින් තරුණ තරුණියන්ට මම කියන්නේ ඒකයි. බොලවුත් අවුරුදු 55 ගියාට පස්සේ ওই தත්ත්වයට වැටෙනවා. එතකල් මුදලාලිට කමුරහල්ලා. 55 60 වුණාට පස්සේ වරෙල්ලා. නිදි ගිරාවට මම මේකෙන් මේ වයසකුත වියට එහෙම ගරහනවා එහෙම නෙමෙයි වැරදියට ගන්න එපා. මේ අයට තේරුම් කරන්න එපා. මොකද ඔබට මෙච්චර කල් හම්බු වෙච්ච නැති ලාභයන්නේ දැන් හම්බු වෙන්නේ. එහෙනම් මේ තරුණයන්ට දැන් හම්බ වෙනවනේ ඔක. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ කියලා ඒ අය තීරණය කරන්න එපා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ දේවල් මනාකොට තේරුම් ගන්න. මම සාමාන්‍යයෙන් ස්වදේශීය භාෂාවෙන් කතා කරන කෙනෙක්. මොකද ස්වදේශීය භාෂාව කතා කරලා ඔන්නම ඉංග්‍රීසි වලින් කියාගෙන යන්නම් බන්න. එහෙම නැත්නම් හොඳ සුද්ධ සිංහලෙන් බණ කතා කරන කෙනෙක්. සුද්ධ සිංහල කියන්නේ කුණු හරප නෙමෙයි. මම උගල හොඳ සුද්ධ සිංහලෙන් දෙකක් කිව්වා කියලා කුණු හරපෙන් කියනවා. ඌ මන් නරුමේ. ඌ දන්නේ නැහැ සිංහල කියන්නේ මොකද්ද කියලා. සුද්ධ සිංහල කියලා කියන්නේ සිංහසනේ ආර්ය වචන මේ අපි මේ ආර්ය පාවිච්චි කරපු වචන සරණ ඉඳලා ඒ වල හරි බලයක් තියෙනවා. ඒව ටිකක් පපුවට වදිනවා. ඉතින් අසත් පුරුෂයෙකුට හිතෙන්න පුළුවන් ආපු ටිකක් සැර වැඩිනේ මේ වචන. මන්නම් කියන්නේ මට ගුණහරපෙන් බැලලා හරි ගමන්නේ අරිහත්ය උදෙසා දේශනා කරන්න කියන කාට හරි. මොකද ටිකදෙනි මගේ කුණු මං හොදගන්න බෑ. මං ලොන්ඩරි කාරයෙක් නෙමෙයිනේ. මම මගේ රෙදි හොදගන්න බෑ. අනුන්ගේ රෙදි හොදන්න කලින්. ඒකයි තියෙන්නේ. ඉතින් ඕක තමයි ටිකදෙනි මේ ආරවිනේ. සෝතාපන්න ඵලයෙන් යනකම් මගේ දේශනා කරන්න තියෙන්නේ. මේ හැම දේශනාවකම උතන්ට යනකම් කතා කරනවා. එතනින් හට ගන්න ආරාමෙට එන්නේ. නැත්නම් සීඩියා. සීඩිය වල තියෙන ඔය ඔක්කොම. මං කතා කරන කවුරු හරි ඇවිල්ලා මාත් එක්ක වචනයක් කතා කරන්න ගත්ත ගමන් අපේ මහත් එක්ක මොකක් හරි එකක් ඕපන් කරගෙන එතනින් තියෙනවා. ඔය වචන 10ක් කතා කරනනම් ඒ 10 හරි අහගන්න. ඔය සමහර මහතුරු මාව හම්බ වෙන එනකොටම එන්නේ ෆෝන් එකේ ඔක්කොම අරගෙන. ඇවිල්ලා ඉතින් ප්‍රශ්න අහලා තියෙන තියෙනවා. දෙවගේ උගුරට වෙලා තියෙන දේ පේනවනේ. දැන් මේ මගේ මගේ තියෙන කටහඬ මගේ වයසට මේ මූණට සුදුසු කටහඬක් තියෙන්නේ. බයිලා කියලා නෙමෙයි. සද්ධර්මයේ කතා කරලා මිනිසුන් හික්මවලා. ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. රටවල් 44ක. සිංහල බෞද්ධයෝ. ඔබත් එක රටක්. ලංකාද්වීපේ ලෝකයේ උතුම්ම රට වෙන්න යන්නේ. තාම නැහැ. බුදුන්ගේ දේශේ වෙන්න යන්නේ. තාම නෑ. ඒකනේ මං කියන්නේ. ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි බුදු සසුන බැබලේවා ත්‍රිවිල් එක පිටිපස්සේ තියෙන. හැබැයි ත්‍රිවිල් එකේ අදින්නේ මොනවද? කසිප්පු. ඕකද මේ කියන දේ කරන දේ කියන සාසනයක ස්වභාවය? නෑ. ඒ ත්‍රිවිල් එකේ ඉන්න මහත්යට තාම ධර්ම තේරිලා නෑ. තේරිලා තියෙන්නේ පොත්ත විතරයි. පොත්තට හරි ඉන්නවනේ ඒක. පොත්තේ ඉන්න කාන ඊළඟට වහල්ලට එන්නේ. වහල්ලේ ඉන්න කා ඉරට එනවා, ඉරේ ඉන්න කා මදුලට එනවා, මදුලේ ඉන්න කා නිවන් දකිනවා. එහෙමයි මේ ක්‍රමවේද යන්නේ. ඒක නිසා ඒ අයටත් ගරහන්නේ නැහැ. නමුත් ඔබ ත්‍රිවිල් එකෙන් බහිනකොට සල්ලිත් එක්ක පුතේ, අයියේ, මල්ලියේ මේක පොඩ්ඩක් අහපන්කෝ යන ගමන් ඔය ජකඩ ජකඩ ජකඩ ජකඩ කියලා යන්නේ නැතුව. ත්‍රිවිල් එකක් එනකොට ඈත තියා අඳුර ගන්න පුළුවන් නේද? ඇයි ඒ තරම් පෙලෙනවා ඔය කොල්ලු. පොඩි පෙලීමකින්ද පෙලෙන්නේ බල. මහා හයියෙන් අර මියුසික් එකක් දාගෙන යන්න ඕනේ. මියුසික් එක නවත්වුවාම පෙලෙන්න ගන්නවා. කාමයේ හැතුරුන් නැත්තම් පෙලෙනවා හෝ ගාලා. ඒක නිසා මේක පිනව ගන්න කොහොම හරි මේක දාගෙන ඉන්නේ. ඉතින් ওই වෙලාවේ බණ පොඩ්ඩක් දාලා ඔක ඇහුවනම් හරි. ඉතින් ඔය අවස්ථාව උදා කරලා දෙන්න. ඉතින් එහෙම වැඩ පිළිවෙලක් කරන්න. එහෙනම් පින්වතුනි දැන් අපි පැය 3ක් විතර සද්ධර්මයේ කතා කළා. දැන් ඉතින් තව හරියක් තියෙනවා කරන්න. ඒ කළා අපි මේක නවත්තමු. දැන් මම ඔබේ හිත රිද්දුවේ නෑ නේද? මේ මෙච්චර දුර ආවේ හිත රිද්දන්න නෙමෙයිනේ. යථා ධර්මයක් පැහැදිලි කරලා දෙන්න. ඉතින් බොහොම පරිස්සම් වෙනවා මම සද්ධර්මයේ කතා කරද්දී කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවෙන්න ඒක නිසා. ඉතින් මම හිතනවා ඔබ යමක් අවබෝධ කරගන්න ඇති කියලා හිත රිද්දගන්නේ නැතුව. ඉතින් හිත රිද්දගෙන හරි කමන්නේ අවබෝධ කළා නම් ඒ ගරුත්වය එහෙම තියේ හිතේ. එහෙනම් පිඟුදින මේ සාසනික ක්‍රමවේදයක අවසාන ඵලයක් තියෙනවා. අග්‍රඵලය තමයි නිවන. ඒකට යන්න බැරි අවසාන ඵලයක් තියෙනවා පිඟුදින. ඒ තමයි මේ උපේක්ෂාවටපත් වෙච්ච පිරිස. එහෙනම් අන්නේ අයට පින් අනුමෝදන් කරලා එයාව මෙතනින් ගලව ගන්න ඕනේ. ඒ වගේම දේව කොටස් ඉන්නවා පිඟුදින මේ පිනෙන් පිනට අනුව සතුටු වෙනවා. ඒ අයව සතුටු කරන්න ඕනේ. ඒ වගේම පිඟුදින මේ අපිට පොඩි දෙයකින් හරි උපකාර අපකාර කරපු කවුරු හරි ඉන්නවනේ. ඒ අයට අපි දෙන පින අනුමෝදන් වෙන කැපයි. ඔබට කොයි කාලෙක හරි වතුර වීදුරුවකින් හරි සංග්‍රහයක් කරලා තිනවන නම් කවුරු හරි කෙනෙක් අද මැරිලා ගිහිල්ලා ඉන්නවනම් ආන්නේ කෙනාට ඔබ දෙන පින අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙනම් ලෝක සත්වෙක නිදහස් කරන්න පුළුවන්කම තියෙද්දි සද්ද නැති හිටියොත් ඒක සුදුසු නෑ. ආර්යෝ කවදක්වත් එහෙම කරන්නේ නෑ. ඒක නිසා තමයි තින්දුනි දානෙ ගෙනාපු අයට විතරක් නෙමෙයි දානයක් ගෙන්න කලින් ආහාරයක් පානයක් හදන්න කලින් වැව්වමුණු හදපු අයගේ ඉඳලා වැවක් හදන්න කී දහහක් සම්බන්ධ වෙන්නේ නැද්ද? ඔය වැව හැදුවේ නැත්නම් අද කුඹුරුකෝ, බත්කෝ, කන්නකෝ. එහෙනම් වැව හදන්න පටන් ගත්තේ අයගේ ඉඳලා ඇලවේලි හැදිලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් පිළියෙල වෙනකම් අප කැප කරලා කටයුතු කරපු හැම කෙනාටම මේ පින් අයිති. එහෙනම් ඒක විහිදුවන්න ඕනේ, පතුරවන්න ඕනේ. ඒ විදිහට විහිදුවල පතරෝල හැරලා ඒ ක්‍රම වේද කරන්න ඕනේ. එහෙනම් අපි ඉක්මනින් මේ කතාව කරමු. එතකොට මේකේ තව එක හරයක් තියෙනවා ඔබට මතක් කරන්න. ඒ තමයි තින්ගතුනි ත්‍රිවිධ හමුදාව. ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් නිසා මේ මියගිය මේ රණවිරුව නිසා තමයි අද මේ බේරිලා ඉන්නේ අපි. එක අවුරුද්දට දෙකට අමතක කරන්න එපා ඒ උත්තම පිරිස. ඒ රණවිරුව එක්කෙනෙක්වත් අමතක කරන්න එපා. දැන් අමතක වෙලා ගිහින් ඉවරයි. කාටවත් මතක නැහැ රණවිරුව හිටියද කියලා. අද මේ රණවිරුව ශාප කරනවා ඔබට. නුඹලා නිසා අපි මිනී මැරුවා. අද අපි අභව්‍ය තැන්වල ඉන්නේ. හොඳ උඹලා පින් කරනවා උඹලා අපිට පින් ටිකක් පමුණුවන්නේ නැහැ. උඹලට ශාප වෙනවා කී කී. ওই தත්ත්වේ උදා කරන්න එපා. ඒ වගේම පින්විතනේ ඔකේ අනිත් පැත්තේ ඉන්නේ කාලා. රාජතාන්ත්‍රික නිලධාරීන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඇවිල්ලා අදෘශ්‍යමානවා. ඒ සම්බන්ධ වෙලා ඉවර වෙලා මහා විනාශයක් කරන්න පුළුවන් මේ රටට. ඕකෙන් බේරන්න පුළුවන් ওই මියගේ රණවිරුවන්ටම තමයි. හැබැයි අද මේ රණවිරුවෝ ඉන්නේ සතුටින් නෙමෙයි. ඒකුන්ව සහ මුලින්ම අමතක කළා දාන. ඒකුන්ව සහ මුලින්ම අමතක කළා දාන. එහෙනම් ඒ தත්ත්වේ උදා කරන්න එපා. ඔබ යොමු වුණ පිනක් කළත් අද ඉඳලා මොන බෝධි පූජාවක් තිබ්බත් ඒ මියගේ රණවිරුවෝ අන්තිම රණවිරුවා මෙතනින් නිදහස් වෙනකම් පින් අනුමෝදන් කරන එක නතර කරන්න එපා. ඒ අය තමයි මේක ආයි රකින්නේ. නැත්නම් එහෙම පින්වතුනි මහ විනාශයක් කරනවා. මේ රට විනාශ වෙන ලොකු බලපෑමක් වෙන ඔන්නතනේ. ඒ විනාශයෙන් බේර ගන්නවට වඩා අපිට යුතුකමක් තියෙනවා ඉෂ්ට කරන්න. ඒ යුතුකම අමතක කරන්න එපා. ඒක නිසා ඒ සීරු රණවිරු පොලිසියේ ඉන්න පිරිස් කවුරු හරි මියදලා ඉන්නවා නම් සාමාන්‍ය වැසියෙක් හරි ඒ ඛේදවාසික නිසා මිය ගියේ ඉන්නවා. අන්නේ පිරිසට පින් අනුමෝදන් කරන එක ඔබ නිරන්තරයෙන් කරන්න ඕනේ. ඒක පාරව අමතක කළා දාන්න එපා. ආර්යෝ එහෙම නැහැ. ආර්යයන්ට ලේසියෙන් දේවල් අමතක වෙන්නේ නැහැ. පුතක් ජනයන්ටයි හොඳ දේ අමතක වෙන්නේ. කළ ගුණේ අමතක වෙන්නේ. තේ වැඩ පිළිවිලේ දෙන්න. එහෙනම් මම තමන්ගේ අම්මා තාත්තට කරන කෙටි ධර්ම දේශනාවක්. ඒ දරුවා බොහොම කෙටියෙන් ඒක කියන්නේ. මම ඒ ගැන ඔබට විස්තරයක් කරන්න. ඒ දරුවා කෙටියෙන් කරන දේශනාව මම විස්තර වශයෙන් ඔබට කියලා දෙන්න. ඒ දරුවාට කරන ගෞරවයක් විදිහට. මෙන්න මේක ඇහෙනකොටවත් සිංහලෙන් අඩුම ධර්මයේ ඔබට හිතෙන්න ඕනේ. අනේ හත් දෙයනේ මම මේවා කරගෙන ඉඳලා හරියන්නේ නැහනේ. මේ සත් අවුරුදු දරුවෙක් මේ ධර්මය අවබෝධ කරගන්නවනේ මම මොනවද මේ කරන්නේ? එහෙම හිතෙන්න ඕනේ පින්වතුනි ඔබට. මගේ ධර්ම දේශනාව අහන්න දෙන්න. මුලින් මේ දරුවාගේ ධර්ම දේශනාව අහන්න දෙන්න. මුලින්ම අහන්න දරුවාගේ ධර්ම දේශනාව. පහන් කියනවානේ. ඒක ගිනේ පත්තු ගන්නානේ. ඊළඟට මම හරි කුලගක් කරේවිල්ල ඒක නිවෙනානේ. ඉන්නේ ඒ පහන් පහනේ ගිනි දික් වෙන කොයිදයි හිල්ල තියනද? එහෙම කොහොමද වෙන්නේ? ඒක කොහොමද පිරිනම් පෑමත් එක්ක සම්බන්ධ වෙන්නේ? අයියම්මා ඉතින් පිරිනම් පෑම එතන ඉන්නවද? ඒ මට කියලා දෙන්න. තේරුණාද? පොඩ්ඩ විස්තරත් එක්ක කියලා දෙන්න. උදාහරණයක් අරගෙන මම පුතා ඉතින් රවට්ටන ඉදියට මොන මොකක් හරිද චොක්ලට් චොක්ලට් ටිකක් එක කියන්නක අපිට මට සුට්ටක් එවන මොකද සාස චොක්ලට් එකක් කියන්නේ දැන් පේනවද සත් ඔය සාමාන්‍යයෙන් අවුරුදු 20ක විතර දරුවෙක්ගේ කටහඬක් දැහුනේ නෑ නේද 6 අවුරුදු 5 අවුරුදු 7 අවුරුදු දරුවෙක් නේද ඒ දරුවට ඔච්චර අවබෝධයක් ආව නම් පින්වතුනි ඔබ මොනවද කර කර ඉන්නේ ඔබ තීරණය කරන ඔබ වැරට යනවද නැද්ද කියලා තරුණ සරණිය තීරණය කරන කසාද බඳිනවද නැද්ද කියලා කසාද බැඳපුවාය තීරණය කරන ළමයි හදනවද නැද්ද කියලා ඔය ඔක්කොම තීරණය කළ හොඳ තීරණයක් ගන්න. මට නම් මේ ලෝකේ වටින කිසිවක් තිබුණේ නැහැ. හැබැයි මාත් එංගලන්තයට ගියනම් ලොකු සල්ලිකාරයෙක් වෙන්න. ඒ වගේම මේ වැඩ පිළිවෙලත් කරගන්න සමත් වුණා. සමත් වෙලා සියල්ල සාසනයට දීලා අපි මේ වැඩේ ඉවර කරගන්න යන්නේ හොයාගෙන ගිය ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එහෙම නැති නිසා. එහෙනම් මගේ අත්දැකීම විඳලමද ඔබටත් නිවන් දකින්න ඕනේ. නැත්තම් මං කියන දේ අහලා බැරිද? ඔබ තීරණය කරන්න. මමත් මෝඩ වැඩක් කරපු නිසායි මං ඔබට කියන්නේ. මමත් අවුරුදු 30 ගානක් ඕක කොලානේ. මටත් 7 දිනේ යන්න තිබ්බේ. එහෙනම් මෙච්චර කලබෙද බුදුක්තික ඉවරයිනේ. මගේ කතාව වෙනස්. මම මේ ලෝකෙට දෙයක් කරන්න ඉපදිච්ච කෙනෙක්. ඒක මගෙන් කෙරෙන්නේ નિયમિતයි. ඒක කරන්න නම් ඒකට අදාළ සම්පතිය හොයාගන්න ඕනේ. ඒකට අදාළ ධන කුවේරිය හොයා ගන්නවා. ඒ පිරිස් හොයන්න තමයි එංගලන්තයට මාව යවලා තියෙන්නේ මේ විශ්වය. ඒ තුලින් ඒ අදාළ සියලු සෙන්පතියන් හොයාගෙන දැන් එක තැනක ධර්ම රාජ්‍යයක් ගොඩනගනවා. මේ ලංකාද්වීපේ. සමාධිගත ක්‍රමවේද වලට දැකලා තියෙනවා සිංහදෙනි පොල්ලත්තක් කහ වෙන්න වගේ පලාතම කහ වෙනවා ඉස්සරහට. පාරක් පාරක් ගානේ කහ සිවුරෙන් වැහෙනවා. ඒක මං විතරක් දැකව නෙමෙයි. මේ සද්ධර්මය අහලා එක මහත්ෙක් මට කියනවා ඉන්දියාවේ ඉඳලා ආපු යෝගී හාමුදුරුව කෙනෙක් ඉන්නවනේ. ඒ හාමුදුරුව සමාධිගත වෙලා ඉන්න වෙලාවක දැකපු දර්ශනයක් කිව්වලු. ඒ මහත්ය කියනවා අනේ මහත්යෝ මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා ඔබතුමා කියපු එක එහෙම්ම මෙතුමා කිව්වනේ. ඔය ආකාරයෙන් දිනෙදි කීප දිනෙක මේ වෙනකොට මහරහතුන් වහන්සේලා පවා මේ ගැන අදහස් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ සද්ධර්මයෙන් නැගෙන වෙලාව මේ අයිතිය ලැබෙන වෙලාව නිවන් දකින අයට. ඉතින් මම විශේෂයෙන් තරුණ තරුණියන්ට කියන්නේ බොලවුට ඇඟේ හයිය තියෙන හින්දා බොලව. හයියකුත් ඕනේ මේක කරගන්න. හැබැයි එකෙන් කියන්නේ අනිත් අයට මේක කරන්න බෑ කියලා නෙමෙයි. අනිත් අයත් උත්සාහ කරන්න තියෙන්නේ පුළුවන් තරම්. ඉතින් ඒක නිසා තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ කටයුතු කරගන්න. එහෙමනම් අපි මේ සද්ධර්ම දේශනාව අවසන් කරන්න. ඒ පින් අනුමෝදන් කිරීමට සූදානම් වෙන්න. පින්වතුනි පැය කාලක් විතර අපි පින් අනුමෝදන් කරන්නේ අන්තිමම සත්‍යය. මේ පින් අනුමෝදන් වෙලා මෙතනින් නිදහස් වෙලා ගිහිල්ලා මේ නිවන් දකින්න හේතු වාසනා උදා කරගන්න. අන්න ඒ මට්ටමට යනකම් මෙත්තා කරුණා මුදිතාව පතුරවන්න හදන්නේ. ඔබ ඒක තේරුම් ගන්න. ඔබ දැන් තින් කඳක්, මහ පුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක්. ඔබද රාග දේශ මොහ යම් ප්‍රමාණයකට ප්‍රහීන කළ ලබමු මහ පිනක් තියෙනවා. ඔය පින මේ කියන අයව සිහිපත් කරලා ඒ අයට විහිදුවන්න පතුරවන්න. එක එකා ගොඩදාගමු ඔය ඉන්න තැන්වල. ඒ වගේම යන්න ඉන්නේ උන් වලක්වගමු. ඔන්න ඕකයි පින්වදින මේ ආර්ය විනී මෙත්තා මුදිතා කරුණා කියලා කියන්නේ. බැරි වුණොත් උපේක්ෂාවට පත් වෙලා ඉන්න. හොඳයි පින්වදින, එහෙනම් පළමු කොටම සිහිපත් කරගන්න. සාතුරුන් වහන්සේ විසින් දේශනා කොට වදාරා සිටි ත්‍රිපිටක සද්ධර්මය ඉගෙනගෙන, ඒ ත්‍රිපිටක සද්ධර්මය අවබෝධ කරගෙන, ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිවණක් පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම ඒ උත්තමයන් වහන්සේලා දේශනා කරන සද්ධර්මයේ ලෝකෙට නිදහස් කරන්නා වූ, ලෝකෙට පතුරවන්නා වූ ඒ පිරිස සිහිපත් කරගෙන, ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුතල ගංගා ඒ උත්තමයන් වහන්සේලා උදෙසා විහිදුවන පතුරු හරිනේ පිං විහිදී පැතිරියා මේ උත්තමයෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍යම ගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න, සාතුරුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිසිතේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදින්න එදා මාතලේ අල්ලුවෙන් විහාරයේදී ඔබගේ ගම් ප්‍රදේශයේදී ඒ ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරූඪ කළ තමන්ගේ පණ දිවණ කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන අද අපේ අතටපත් කරගන්නකම් ඒ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ කෙරෙහි විහිදුවන පතුල් හරණේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්ති සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු වෙන්දල මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්, ඒ වගේම තමන්ගේ ඊෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ සින්නස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුල හරිනේ පිං විහිදී පැතිර යාමනේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස නිරන්තරයෙන් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න, ඔබ නමින් ධම්මාන්තර ගතවන් දෙදුනා වූ සීලම ඥාති මිත්‍රාදීන්, තමන්ගේ අම්මා තාත්තා ගුරු වරු ඥාති හිත මිත්‍රාදීන් දුවා දරුවෝ ඒ සීලු දෙනාව සිහිපත් කරගන්න. විශේෂයෙන්ම රට ජාතිය වෙනුවෙන් දී පිදුවා වූ ත්‍රිවිධ හමුදාවේ පිරිසත්, පොලිසියේ පිරිසත්, ඒ වගේම මේ කාලයේදී අකල් මරණයට ලක් වුණා වූ සාමාන්‍ය වැසියනුත් ඒ සීලු දෙනාවත් සිහිපත් කරගෙන මේ පින් හිදුවන්න පතුරවන්න. ඒ වගේම පින්වතුනි මේට කල්පණුසක් ඇතුළේ තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාති හිත මිත්‍රාදීන් තෝ සීලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිදුන පතුරු හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් එයා යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒන් අසමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න, කල්පණුසක් ඇතුළේ ඔබ විසින් අවැඩ අසාධාරණයන්ට ලක් කළා, ඔබ කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහිල්ලා අදෝබෝ මරණව කපනවා කොටනවා කියගෙන ඔබගේ පිටුපස්සෙන් ඇවිදලා ඔබගේ ලෞකික ජීවිතයට බාධා පමුණුවනවා, ලෝකෝත්තර ජීවිතයට බාධා පමුණුවනවා, අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සින්නස් කරගත් ආවසිනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිදුන පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් එයා ඒ අභව විස්ථානයෙන් අසමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සිංහදින මොහොතකට සිහිපත් කරගන්න, ජීවතුන් අතර ඉන්නව පිරිස් විශේෂයෙන්ම මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කිරීම සඳහා තමන් විසින් මේ සමාන්තින් උපයාස අපයා ගන්නා උදණයෙන් කොටසක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති දිසා පරිත්‍යාග කරන්නා වූ අන්නේ පිරිස් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ දෙමාපිය දුවා දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් මේ සීලු දෙනාව සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුරන්නේ විශේෂයෙන්ම සිංහදින මේ විහාරස්ථානයේ ඒ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරාධිකාරී මහා උත්තමයන් වහන්සේලා ඒ සීලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ හිඳස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුරවන්නේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ ආදී යම් කිසි ගහ පොළු පද්‍ර දෝස අන්ධකාර තිරණ ඒ සීලු දෝස අන්ධකාරංග සදූරි භූත වේවා යක්ෂ ප්‍රේත පිසාජ මලගෙල කුම්බාණ්ඩ ආදී වෙන වෙන යව දෝස අන්ධකාර තිනම නම් ඒ සීලු දෝස අන්ධකාරංග සදූරි භූත වේවා ස්වා කටවා හෝ හා ඕල් දෝසක සංඛා දෝස අන්ධකාර තිරණ ඒ සීලු දෝස අන්ධකාරංග සදූරි භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒවගේ පින්වතුනි මොහොතකට සිහිපත් කරන්න ඕනේ මේ ස්ථාන දෙවිදිර සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සංසර්ප වෙනවා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ මාර්ගඵල අවබෝධ කරගන්න තියෙම නම් ඒ ආහාර පාන සකස් නේලා එදා ඇත අතී දෙන වැව මොන සකස් කළ ඇලවිලි සකස් කළ කුමරු අපලෝගයන් සකල පාගල ආහාරයක් වශයෙන් ඔබ අතර පිළිල කරගන්න කම අපක අපලා කටයුතු කළා වූ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ නිරස් කරගත් ආ වූ සිනු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යකිරී විදුර පතුරුලරි නේ පිවි දීපතිරි ආමින් ඒ ඇතියම් කිතේ භවී ස්ථානයේ හිනවන ගින් අතුමි දේවා ආජරාමන සංඝදෙන මෙමින් සැන්සීම ලැබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පිංගදින මොහොතකට සිහිපත් කරන දෝ මේ ස්ථාන දෙවිදල සද්දන් වේ ශ්‍රවණය කරදි හිතලින් පින්මින් ආරක්ෂා වෙලා මැසමදුරුවන්ගෙන් ආරක්ෂා දැඩි හිරුවක් මින් ආරක්ෂා වෙලා වැස්සෙන් ආරක්ෂාලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය නිසා එමනම් මේ ස්ථාන භූමියේ විහාරාධිපති හාමුදුරන් වහන්සේතුළු විහාරාධිකාරී හාමුදුරන් වහන්සේලා අපත් සිහිපත් කරන්නේ ඒ වගේම පිළිතුරු මේ විහාරස්ථානයේ මේට කලින් වැඩ සිටියා වූ සීරුම නායක ස්වාමින් වහන්සේලා විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම මේ ආරාම විහාර කරේ හඳා ගඩලක් ගඩලක් ගන්න මේ ස්ථාන වලට ගෙනලා බඳලා කළ සකස් කළා වූ ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන අපි සිඳස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා යාකේ පීදුල පතුලරණේ පිංගි දීපතිරියාමෙන් ඒයම් අද මේ කරන්නා වූ සද්ධර්ම දේශනාව ලෝකේ පුරා සජීවීව අහන්න පුළුවන් අවස්ථාව උදා කරගෙන තියෙන නම් මේ සිළු දේ උදා වෙලා තියෙන විද්‍යාර්ථ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තේවාසික පිරිසක් විසින් ලෝකෙට දීපු දායාද නිසා ඒ දායාද ප්‍රයෝගික කර නිවන් දකින්න යන ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන්න කැපයි. ඒ නිසා ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස්කර ගත්ත ආ වූ සීලම කුණ ගංගා කුසල ගංගා ඒ ආකාරයේ බීදුල පතුරුලරි නේපින් විහිදී පැතිරියාමෙන් ඒයම් ක්‍රියා භවී ස්ථානයේ හිනවන ගින් අතමි දේවා ආජරාමන සංඛ්‍යාතන විනින් සැනසීම ලැබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. පින්වදින බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. දානමාන ආදී කුසල ක්‍රීත කරගත් බුද්ධ පූජා පැවැත්වුව මේ හිතා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමයෙන් මේ ජන්බුත් වීපේ අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් පහළ වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිළිතුරු මේ කරගත් ආ වේ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්දවිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.